සංසාර සාරෝග විනීතනිසං සන්නේත සාතං සුචිසාරදීසං සන්දීරකං සොන්න තනූපලාසං සංලාපදේසින් පනමේ බිසාසං සංසාභිගං කේවල මොහනාසං සන්නාහ කම්මාර රණේ විසේස සංසේවිතං දාසේ මුදාර ආසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදංසින් හතගෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංඝං පනමේ රසාසං සසර සැඩ සායුර නවතා නිවන් වැද පැතිර නැති දිරේමත් රං පතක් ලෙද නිතර දිලෙන තුම් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත තිනතුනි අද අප විශේෂයෙන්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ගුණයි. උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ ස්වභාවය මොකද්ද? ඒක අපේ ජීවිතයට කොයිතරම් දුරට සම්බන්ධ කරගන්න පුළුවන්ද? ඒ ධර්මයෙන් කොයිතරම් දුරක් අපේ ජීවිතය යන්න පුළුවන්ද කියන එක අනුපිළිවෙලින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ. පින්වතුනි, අපි බුදුහාඳුරන්ගේ ධර්මය සැබෑ ලෙසම දේශකයෙක්ගෙන් අහනවා නම් ඒ දේශනාව තුළ තියෙන ලක්ෂණයක් තමයි දේශනාව ශ්‍රවණය කරද්දිම අපේ සිත දිනු වෙන්නට ඕන, විමුක්තායතනයක් වෙන්නට ඕන. තමන්ගේ හිතේ තියෙන රාග ద్వේෂ මෝහ ඒ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදීම අඩුවෙල යන ආකාරය තමන්ට දැනෙන්නට ඕන. තමන් ටිකෙන් ටික තමන්ගේ ප්‍රඥාව විකසිත වෙන්නට ඕන. ධර්මයේ සඳහන් වෙනවා ධර්ම ශ්‍රවණය කිරීම විමුක්තායතනයක් කියලා. විමුක්තිය කියන්නේ රාග ద్వේෂ මෝහ වලින් මිදෙන අවස්ථාවක් කියලා. ඉතින් අපි හිතනවා පින්නතුන්ට මේ ධර්ම දේශනාවත් විමුක්තායතනයක් වෙයි කියන බලාපොරොත්තුව ප්‍රාර්ථනාව ඇතුව අපි මේ කරුණෝ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්නතුනි, බුදුදහම ඊටාම වැදගත් කාරණයක් සඳහන් කරනවා. සුවිජානෝ බවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ බවං හෝති ධම්මදෙස්සේ පරාභවෝ කියලා. ඒ තේරුම තමයි දීන වෙන කෙනා කවුද පිරිහෙන කෙනා කවුද කියලා බලාගන්න පහසුයි කියලා. දැන් සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට මේක බලාගන්න බැහැ. නමුත් ධර්මයේ තුල ඉන්න කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් කවුද දීන වෙන්නේ කවුද පිරිහෙන්නේ කියලා. කොහොමද බුදුහම දේශනා කරේ? ධම්මකාමෝ බවං හෝති ධම්මදෙස්සේ පරාභවෝ. යම්කිසි කෙනෙක් ධර්මයට කැමති නම් දහම අහන්නට පිළිපදින්නට සහ ධර්මය හැසිරෙන අයට කැමති නම් ඒ කියන්නේ මේ තැනැත්තා දිනු වෙන කෙනෙක් කියලා. ඒ වගේම යම්කිසි කෙනෙක් දහමට අකමැති නම් දහමට ද්වේෂ කරනවා නම් ධර්මය හැසිරෙන අයට අකමැති නම් ඒ කියන්නේ ඔහු පිරිහෙන කෙනෙක් කියලා. ඉතින් ඔබ හැම දිනෙකටම සතුටටපත් වෙන කුලම් ඔබ දිනු වෙන අය කියලා. ඒක හුදෙක් ආර්ථිකයෙන් අධ්‍යාපනයෙන් දිනු වෙන විතරක් නෙවෙයි. ඔබ දිනෙන් දින ඔබේ සතුට දිනු වෙනවා. ඔබේ කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව දිනු වෙනවා. ඔබ ඇසුරු කරන අනිත්‍යයට ඔබ ගැන කැමැත්තක් ඇති වෙනවා. ඔබට සමීප වෙන්න බයක් නැති වෙනවා. ඔබට සුහඳ බවක් ඇති වෙනවා. සහෝදරත්වයේ, මාතෘත්වයේ, පිතෘත්වයේ එයට දැනෙන ගන්නවා. මේක තමයි ධර්මයෙන් ලැබෙන ආනිසංස. අනිත් කාරණේ තමයි පින්නතුනි, යම්කිසි කෙනෙකුට සද්ධර්මය අහන්න ලැබෙනවා නම් ඒ දහ මහාන අවස්ථාවේදී හිත යොමු කරන්න සහ ප්‍රඥාව දිනු කරන අවස්ථාවක් සහ කැමැත්තක් ඇති වෙනවා නම් අතීතයේ කරන ලද මහා කුසලයේ ආනිසංසයක්. ඒක සාමාන්‍ය කෙනෙකුට ලැබෙන්නේ නැහැ. අතීත කුසල කර්මවල ආනිසංස විදියට තමන්ට සුගතියක් ලැබෙන්න පුළුවන්. මනුස ආත්ම භාවයක්, දිවි ලෝකයක් විතරක් නෙමෙයි බ්‍රහ්ම ලෝකයක් උනත් ලැබෙන්න පුළුවන්. මනුස් ලෝකයේ තියෙනම තැනක රජ කෙනෙක්ගේ, ජනාධිපතිවරයෙක්ගේ දරුවෙක් කියලා ඉපදෙන්න පුළුවන්. මහා ධනයකට හිමිකරුවෙක් වශයෙන් ඉපදෙන්න පුළුවන්. ඒකත් ලොකු පිනක්. ඒ විතරක් නෙවෙයි උපතින් බෞද්ධ වෙන්නත් පුළුවන්. හැබැයි පිනොතින් බෞද්ධ වුණත් සමහර කෙනෙකුට ඒ දහ මහානට කැමැත්තක් ඔහුගේ හිතේ නෙමෙයි. ඇතැමිට ලොකු දානමය පින්කම් කරනවා. පින්කම් කළා දාන දීලා යනවා බණහන්න හිතේ දෙන්නේ නැහැ. සමහර සමාජයන් වෙනවා බණහන කොට ඇතැම් විට ඒකට හිත යොමු වෙන්නේ නැහැ. ඇතැම් විට ඒක අවස්ථාව මගේ හැරලා යනවා. එතකොට යම්කිසි කෙනෙකුට ධර්ම ශ්‍රවණය කරන්නට උවමනාවක් කැමැත්තක් සහ ඒ ධර්ම අනවස්ථාවේදී හොඳ අවධානයෙන් අහලා තමන්ගේ නුවණ දිනු කරන්න තමන්ට අවස්ථාව ලැබෙනවා කියලා කියන්නේ ඒක සුවිශේෂී පින කනිසංශයක්. මොකක්ද ඒ පින? ඒ පින තමයි පින තුනේ සසරේදී තමන් දන් දීලා තියෙනවා. නිකන් නෙවෙයි කාරණා පහක් සහිතව දන් දීලා තියෙනවා. වේලාම සූත්‍රයේ සඳහන් වෙනවා දානයේ දියුතු ආකාර පහක් ගැන. සහත්කම් දානන්දේති අතිම්ම දන් දීලා තියෙනවා. සක්කච්ඡන් දානන්දේති මනාව සකසල දන් දීලා තියෙනවා. චිත්තිකත්වා දේති ගෞරවයෙන් දන් දීලා තියෙනවා. අනපවිද්දන් දේති නිතර නිතරම දන් දීලා තියෙනවා. ආගමන දික්ඛෝ දානන්දේති කර්මඵල අදාහගෙන දාන දීලා තියෙනවා. මෙන්න මේකේ ආනිසංස තමයි ඔබ මේ ලබන්නේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ දිනක් උන්වහන්සේ බලන්නට අනාථපිණ්ඩික සිටුතුමා ආවා. අනාථපිණ්ඩික සිටුතුමා බුදුහාඳුරු මුණ ගැහෙන ආපු වෙලාවේ උන්වහන්සේ ප්‍රශ්නයක් ඇහුවා සිටුතුමාගෙන්. මොකද ප්‍රශ්නය? සිටුතුමනි, ඔබේ පවුලේ අනිඥාතියනු දන් දෙනවද කියලා ඇහුවා. එතකොට සිටුතුමා කියනවා, ඔව් ස්වාමිනි, මගේ අනිත්‍යයන් දන් දෙනවා. හැබැයි දන් දෙන්නේ කොහොමද? මිරිස් හොද්දයි නිවුඩු හාලේ බතු එකයි දෙන්නේ කියලා. මේ කියන්නේ දෙන්න පුළුවන් පල්ලෙහාම ආහාරය තමයි. පින්නතුනි, බුදුහාමුදුරුවෝ ඊට පස්සේ මොකද සඳහන් කළේ? එහෙම දන් දෙන එක හොඳයි කියලාද හොඳ නැහැ කියලාද? පින්නතුනි, දානේ දෙන ප්‍රමාණය නෙවෙයි අදාළ වෙන්නේ. සමහර කෙනෙක් දුප්පත්ම කෙනෙක් ඔහුගේ තියෙන ලොකුම ආහාරය මේ කාඩි හොද්දයි නිවුඩු හාලේ බතයි වෙන්න පුළුවන්. මොහොත් කන්නේ මේක වෙන්න පුළුවන්. ඒ දෙන දේ ක්වොලිටිය නෙවෙයි අදාළ වෙන්නේ. එයා ලොකු දානයක් දුන්නත් පොඩි දානයක් දුන්නත් කියන එක නෙවෙයි බුදුදහමෙන් අදාළ වෙන්නේ. මොකක්ද අදාළ වෙන්නේ? මෙන්න මේ කරුණ පහෙන් යුක්තව දෙන්න ඕන. තමන්ගේ දෑතින් දෙන්නට ඕන, සකසලා දෙන්නට ඕන, ගෞරවයෙන් දෙන්නට ඕන, කර්මඵල අදාහගෙන දෙන්නට ඕන, නිතර නිතරම දන් දෙන්න ඕන කියලා. අන්න එහෙම දෙනවා නම් කාඩි හොද්දයි බතුයි නිවුඩු හාලේ බතුයි දුන්නත් කමක් නැහැ. යම්කිසි කෙනෙක් මෙන්න මේ ලක්ෂණ පහ නැතුව දෙනවා නම්, එහෙමත් නැත්නම් තමන්ගේ දෑතින් නොදෙනවා නම්, නිතර නිතර දන් නොදෙනවා නම්, මනාව සකසලා දන් නොදෙනවා නම්, මනාව සකසලා වගේම ගෞරවයෙන් නොමැතිව දාන දෙනවා නම්, බොහොම කාලයකට සැරයක් නම් දන් දෙන්නේ. එතකොට නියමානිසංස ලැබෙන්නේ නැහැ. එතකොට ඇතැමිට සසරිදී භවභෝග සම්පත් ලැබෙනවා. නමුත් ඒ ලැබෙන භවභෝග සම්පත් පරිහරණය කරන්න ආසාවක් නෑ තමන්ට. ලොකු ධනයක් තියාගෙන ඉන්නවා. ඒක තමන් එච්චර පරිහරණය කරන්නේත් නෑ. අනිත්‍යයට දෙන්න හිතකුත් නෑ. ඒ ඇතැමිට වෙනත් කෙනෙක්ගත්තු ලෝන් එකක් එකතු කරනවා වගේ තියලා හිටිය ගමන් මැරිලා යනවා. ලෝන් එකේ අයිතිකාරය කොහෙන් හරි යනවා. ඊට පස්සේ ඇවිල්ලා ගන්නට වෙලාවට ගන්න. තමන්ට අපේ පින්නතුනුත් ඒ අය දැකලා හිත නරක කරගන්න අනේ හරි ලෝභය කියලා. එහෙම පින්නතුනි හිත නරක කරගන්න එපා. ඒ අයම සසර කරපු කර්මෙහි විපාක තමයි යන්නේ. ඒ අයටවත් හිතක් නැහැ මේක දෙන්න. එනිසා බුදුදහමෙන් කියන්නේ දත්වාච බුද්ධවාච යථානුභවං අනින්දිතෝ සග්ගමුපේති තානං කියලා. තමන්ට ලැබෙන දේ තමනුත් හොඳට පරිහරණය කරන්න ඕන. තමන්ගේ අම්මල තාත්තලට දරුවන්ටත් හොඳට දෙන්නට ඕන. ආගම දහම වෙනුවෙන් පූජනීය උතුමන් වෙනුවෙන් දෙන්නටත් ඕන. මේක තමයි අපි ධනයෙන් ගන්න ප්‍රයෝජන. එතකොට තමන්ට ධනයක් ලැබිලා ඒ ධනය පරිහරණය කරන්න ආසාවක් එන්නේ සසරේදී මෙන්න මේ ලක්ෂණ වලින් දන් දීපු නිසා. තවත් කාරණයක් තියෙනවා. තමන්ට ඉන්න ඥාති මිත්‍රාදීන් සේවකයන් යම් කිසි දෙයක් තමන් කියනවා නම් අන්න ඒ තමන් කියන දෙයට අහුම්කම් දෙනවා. ඒකට ආවනත වෙනවා. ඒකයි දානේ අනිසංසය. සමහරට දරුවෝ ඉන්නවා, ඥාතීන් ඉනවා, සේවකයන් ඉනවා තමන් කියන දේ අහන්නේ නැහැ. ඒකත් මේ කර්ම විපාකයක් විදිහට දක්වනවා. අනිත් දේ තමයි මේ කර්ම ලක්ෂණ වලින් දාන අනිසංස ලක්ෂණ නොමැතිව දාන දුන්නොතින් මොකද වෙන්නේ? සසරේදී ධර්මය අහන ලැබුණත් ඒ ධහමට හිත යොමු වෙන්නේ නැහැ. ධර්මයේ අහලා ප්‍රඥාව දිනු කරන මාර්ගය උට විවර වෙන්නේ නැහැ මේ ලක්ෂණ නැති නිසා. අන්න ඒ නිසා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මෙන්න මේ ලක්ෂණ වලින් දන් දෙන්න ඕන කියලා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා අතීතේ වේලාම කියලා බ්‍රාහ්මණයෙක් හිටියා. මේ වේලාම කියන බ්‍රාහ්මණය තමන්ට තියෙන සියලුම දේවල් අත්හැරලා දන් දුන්නා. රංගෙදී මුතුමැණික් ඉඩකඩන් සියලුම දේවල් වලින් දාන පරිත්‍යාගයන් කරා. නමුත් එහෙම කළත් ඒක ලබා ගන්න අය ditthi sampanna samma dittiye hitiyai nona nisa ohuge e aanisansa nisilesa waradena une naha kiyala. Enisa buddhahanduru kiyenawa taman dena daanaya satyakota dunna aanisansayak wenawa. Habai yage wedi pura aanisansa wenne samma dittiye yukta kenekuta deneka. Sowana adi marga parani yukta kenekuta deneka. Itatwa aanisansa daaye kiyala kiyenawa. රහතන් වහන්සේ කෙනෙකුට, පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට, සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දෙන දාණය. ඒ දාණයටත් වඩා ආනිසංශ 10යි බව විස්තර කරනවා යම් කිසි කෙනෙක්. ඒ සංඝසතු කොට දානයක් දෙනවා නම් සාංගිකව දෙන දාණය ඊටත් වඩා ආනිසංශයි කියලා දේශනා කළා. මෙහෙම දේශනා කළ පින්වත් ඊළඟට දක්වනවා යම් කිසි කෙනෙක් සිව් දෙසෙන් වඩන ස්වාමින් වහන්සේ වෙනුවෙන් සංඝවාසියක් පූජා කරනවා නම් විහාරස්ථානයක් පූජා කරන්න තමන් කැපවීමක් කරනවා නම් ඒක ආනිසංශ වැඩි කියලා. නිසා තමයි අතීතයේ ශ්‍රී ලාංකික රජවරු බලගම්බා රජතුමා වගේ අය රාජ නියෝග නිකුත් කළා සියලුම ගල්ලෙන් කටාරම් කොටලා අගත අනගත චතුදිස සංඝස දිනේ කියලා සංඝයාට පූජා කරන්න කියලා. යම් කිසි ගමක පිරිසක් ඒ විදිහට නොකරනම් ඒ ගමෙන් බදු අය කළා තියෙනවා. යම් කිසි ගමක අය මේක රාජ නියෝගය කළා නම් එයා බදු වලින් රිලීස් කරලා තියෙනවා. ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට පුණ්‍යානු පුණ්‍යායතන වලට ආධාර කරන අයට බදු රිලීස් කරලා තියෙන්නේ වළගම්බ රජතුමා. පින්තුණේක සුවිශේෂී අවස්ථාවක්. ඉතින් මේ විදිහට රාජ නියෝගයෙන්ම මේ සංඝයාට උපස්ථාන කරන්නට කළේ මිනිස්සු කෙරේ කරුණාවෙන්. පින්තුණ ඊළඟට සඳහන් කරනවා ඒ විහෙර විහාරස්ථානයක් කරාටත් වඩා අනිසංසදායි යම් කිසි කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කින තෙරුවන් සරණ යනවා නම් ඊටත් වඩා අනිසංසදායි යම් කිසි කෙනෙක් පංචශීල ආරක්ෂා කරනවා නම් ඊටත් වඩා අනිසංසදායි අසුරු සනන් ගහන මොහොතක් හරි එතනත්තා මෛත්‍රී භාවනා වඩනවා නම් සම්බේ සත්තා භවන්ත සුගිතත්තා කියලා මෙත්සිත යම් කිසි කෙනෙක් වඩනවා නම් අර සියලුම කුසල වලට වඩා අනිසංසදායි මෙහෙම කියලා උසස්ම කුසලයේ විදිහට දක්වන්නේ අනිත්‍ය සංඥා වැඩීම. සුළු මොහතත් ස්කන්ධ ධාතු ආයතන නාම රූප ආදී වශයෙන් තමට අනිත්‍යතාවය මෙනෙහි කරන්න පුළුවන් නම් පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන මේ යථාර්ථය මෙනෙහි කරන්න පුළුවන් නම් එහි ආනිසංස අර සියලටම වඩා වැඩි කියලා දේශනා කළා. මේ සූත්‍රයේ සඳහන් කරන අර වේලාම කියලා බ්‍රාහ්මණයෙක් මහා දානයක් දීපු ආකාරයක් කියවනේ. බුදුහන සඳහන් කරනවා ඒ සිටුමාගේ ඒ බ්‍රාහ්මණයගේ දානය ගන්න එකම සම්මාදිටික කෙනෙක්වත් හිටියේ නැහැ අච්චර දන් දුන්නත් ඒ නිසා ඒ දානය මහත්ඵල මානසංසුනේ නැහැ කියලා. මෙහෙම කියලා බුදුහන සඳහන් කරනවා ඔබ දන්නවද ඒ වේලාම බ්‍රාහ්මණය කවුද කියලා? එදා වේලාම බ්‍රාහ්මණය විදිහට මමමයි ඒ දන් දුන්නේ කියලා. බුදුහාඳුරම බෝසත්ක කාලේ වේලාම කියලා බ්‍රාහ්මණය කියලා ඒ දන් දෙලා තියෙන වෙන දෙන්න කෙනෙක් නැති නිසා හිටියට උපරිම ලෙස දන් දුන්නා. පිනොතිනි මාමේ කාරණය සඳහන් කළේ විශේෂයෙන්ම ඔබ මේ ශ්‍රවණය කරන ධර්මය ඔබට නිකන් ලැබෙන දෙයක් නෙවෙයි. සසර ලොකෝ පින කානිසංශයක් විදිහට ලැබෙන දෙයක්. ඉතින් ඒක ලැබෙන්න අපි දක්ෂ වෙන්නට ඕන ඒ දහම උපරිම ලෙස අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නට. අනිත් දේ තමයි ඒ දහම අහන්න පින්නතුනේ අපේ ජීවිතවල වෙනසක් වෙන්නටත් ඕන. විශේෂයෙන්ම අපේ චර්යාවල සීලෙහි කය වචන දෙකේ සංවරයක් වෙන්න ඕන. ඒ වගේම නුවණෙහි ප්‍රඥාවේ වෙනසක් වෙන්නට ඕන. පැහැදිලිම වෙනසක් වෙන්නට ඕන. එහෙම වෙනසක් නොවෙනවා නම් අපි කල්ගියත් ඇත්තෙම අපි මේකෙන් නියම ප්‍රයෝජන ගන්නා වෙන්නේ නැහැ. අපට කුසල කළ සුගතිගාමී වෙන්න පුළුවන්. නමුත් විශේෂයෙන්ම මේ වගේ කාලෙක මේ වගේ රටක මේ වගේ අධ්‍යාපන මට්ටමක ඉන්න පිරිසක් විදිහට ඔබ ඊට වඩා ධර්මයේ ප්‍රයෝජන ගන්නට ඕන. අන්නේම ප්‍රයෝජන ගන්න නම් කරුණු කීපයක් අපේ ළඟ තියෙන්නට ඕන. එකක් තමයි සුවච බව කියන එක. ඇක්ටිව් ලිස්නින් කියන එක තියෙන්නට ඕන. අනිත් දේ අවංක බව කියන එක තියෙන්නට ඕන. ඔනස්ටි කියන එක. ඒ වගේම විස්ඩම් කියන එක, ප්‍රඥා නෝන කියන එක තියෙන්නට ඕන. මේ තුන ධර්ම ශ්‍රවණයත් එක්ක යන්නට ඕන. මෙනුත් විශේෂයෙන්ම හොඳට ශ්‍රවණය කරන්න ඕන. අනිත් කාරණය තමයි අවංක වෙන්නට ඕන. මොකද අවංක බව කියලා කියන්නේ? සාමාන්‍යයෙන් අපි අවංක කියලා කියන්නේ ඇත්ත කතා කරන එක, කියන දේට අනුව ඉන්න එක. නමුත් බුදුදහමේ අවංක බව කියන කීට වඩා ගැඹුරට යනවා. කරණිවිත සූත්‍රය දැක්වෙන්නේ ඒකයි. උජෝච සෝජෝච කියලා පද දෙකකින් මේක දක්වන අවධාරණය කළා. මොකද මේ ඍජු බව අවංක බව කියලා කියන්නේ? තමන් යම් කිසි දෙයක් කරනකොට තමන්ම තමන්ගෙන් අහලා බලන්න, මම මේ දේ කිරීමෙන් මගේ තෘෂ්ණාව, දෘෂ්ටිය, මාන්නය අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා. තමන් කරන දෙයින් තෘෂ්ණාව, ආසාව වැඩි වෙනවද? සක්කාය දිට්ඨිය අඩු වෙනවද වැඩි වෙනවද? තමන්ගේ මාන්නය අඩු වෙනවද වැඩි වෙනවද කියලා බලන්න. සාමාන්‍ය පින්කම් විතරක් නෙවෙයි. තමන් දරුවෙක් හැදුවත්, ගෙයක් හැදුවත්, නැත්තම් වාහනයක් ගත්තත්, ඇඳුමක් ඇඳත්, කොණ්ඩේ පීරුවත්, මේ හැම දෙයකින්ම බලන්න තමන්ගේ මේ කෙලෙස් ටික වැඩි වෙනවද අඩු වෙනවද කියලා. ඒකින් කියන්නේ ලස්සනට ඉන්න එපා කියලා නෙවෙයි මේ කියන්නේ. දැන් විසාකා වගේ මේර පරන්දනාවත් පළඳගෙන තමයි පන්සලට ගිහලා බණ ඇහුවේ. ඒක බුදුදහමෙන් ප්‍රතික්ෂේප කළ නැහැ. නමුත් ඒක තමන් කැපී පෙනෙනවත්, මාන්නය වැඩි කරගන්නවත්, සක්කාය දිට්ඨිය සඳහාවත් කරපු දෙයක් නෙවෙයි. ඒක සාමාන්‍ය දුමක් හඳින විදිහට ඒක ඇඳගෙන ආව. හොඳ වාහනයක්, ගෙදරක්, නිවසක් අමන තිබට ගැටලුවක් නැහැ. නමුත් මේ හැම දෙයක්ම තමන්ගේ මේ කෙලෙස් අඩු කර ගැනීම සඳහා තමන් පාවිච්චි කරන්න ඕන. බාහිර දෙයට වඩා තමන්ගේ අභ්‍යන්තර ගුණධම් ටික දිනෙන් දින වැඩි වෙන බව තමන්ට තමන්ගේ ජීවිතය තුළින් පේන්නට ඕන. එතකොට තමන්ට අර බාහිර දේවල් කොච්චර උනත් තිබුණත් ඒවට එච්චර වටිනාකමක් තමන්ට දැනෙන්නේ නැහැ. මොකද තමන් දිනෙන් දින ගුණධම් වලින් ඉදිරියට යනවා. දිනෙන් දින තමන්ගේ මානසික සතුට වැඩි වෙනවා. අන්න ඒ සතුට සාන්දෘෂ්ටික වශයෙන්, අකාලික වශයෙන් ලැබෙනවා. මේ ජීවිත කාලෙදිම ලැබෙනවා. කල් නොයවා විපාක ලැබෙනවා. එතකොට මෙන්න මේ පින්කමල අනිසංස විදියට මේ තමන් සදහම් මග කියන කෙනෙක් විදියට තමන්ට විශේෂයෙන්ම නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය, වර්ණ සම්පත්තිය, ශරීර ශක්තිය, මේ වගේ කාරණා තමන්ට ජීවිතය ලැබෙනවා. පින්කමල අනිසංස විදියට ඔබ ඇත්තටම සසරෙදිත් ඒ වගේ පින්කම් කරපු අය, මේ ජීවිත කාලෙත් ඒ වගේ පින්කම් කරපු අය. ඒක ඉතාම පැහැදිලි. ඔබ හොඳට බලන්න, කුඩා කාලේ පටන් ඔබත් එකට හිටියේ යහළ මිත්‍රාදීන්, සහෝදර සහෝදරියන්, ඥාතීන් කී දෙනෙක් මේ වෙන විට ජීවිතෙන් සමුග නැද්ද? ඒ අතුරින් ඔබ බේරිලි බේරිලා වෙ නිකන් නෙවෙයි. ඇතැමිට එක ඩෙංගු මදුරියක් ඔබට හානි කරා නම් ඔබ අද ජීවතුන් අතර නෑ. ඒ මදුරුවගෙන් පවා බේර බේර ඔබ මේ දුර ගමනක් ඇවිල්ලා තියෙන්නේ හිතන්නේ ඔබේ දක්ෂතාවය නිසා කියලා. ඔබ පාවිච්චි කරන වාහනය, ඔබ පාවිච්චි කරන බෙහෙත්, ඔබ පාවිච්චි කරන මදුරු දැල් වාහන මේව නිසායි බේරිලාවේ කියලා හිතන්න එපා. මේ ඔබ බේරිලාවේ ඔබේ කුසල කර්ම ශක්තිය නිසා. එතකොට මේ පිටුපස්සේ ලොකු කතාවක් අපේ තියෙනවා. ඒ තමයි අපි කරපු පින්කම්, දාන ආදී පින්කම්. සසරෙදිත් කළා තියෙනවා. මේ ආත්ම භාවයේදී තමන්ගේ අම්මා තාත්තට සලකලා, අසරණයට පිහිට වෙලා, ස්වාමීන් වහන්සේට උපස්ථාන කරලා, අසරණයට පිහිට වෙලා මේ කරපු පින්කම්ල අනිසංස තමයි ඔබ අද භුක්ති විඳින්නේ. නමුත් මේ සියලට වඩා අපේ සසරදී සහ මේ ආත්ම භාවයේදී කරපු පින්කම් වල ආනිසංසයක් තියෙනවා. අපට දැන් ලැබෙන ආනිසංසයක් තියෙනවා. මොකක්ද ඒ ආනිසංසය? ඒ තමයි කල්යාණ මිත්‍රත්වයේ ලැබිලා ඒ කල්යාණ මිත්‍රයන් හරහා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මෙන්න මේ කල්යාණ මිත්‍රත්වයෙන් සද්ධර්ම ශ්‍රවණය තමයි ලැබෙනකොට තමන් දක්ෂ වෙන්න ඕන එක තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න. මේ මෙතෙන්ට තමයි බුද්ධිය තියෙන්න ඕන. මේක පිනෙම වෙන්නේ නැහැ. පින එකකින් බලපාන අතරේදී අනෙත් අතින් තමන් මෙතෙන්දි බුද්ධිමත් වෙන්නටත් ඕන. ඒ දෙකම එකට එකතු වුණොත් තමයි දහමෙන් නිසිඵල තමන්ට ලබා ගන්නට පුළුවන්කම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා මේ මහා සාගරය ටිකෙන් ටික ගැඹුරට යන එක. වෙරළේ පටන් ඉදිරියට යනකොට ටිකෙන් ටික සාගරයේ ගැඹුරට යනවා. අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ටිකෙන් ටික ගැඹුරට යන දෙයක්. අනුකුබ්බ නින්නෝ, අනුකුබ්බ කෝනෝ, අනුකුබ්බ පබ්බාහාරෝ කියලා පහරාද සූත්‍රයේදී බුදුහාඳුරු මේ වචන වලින් දේශනා කළා. අනුපූරව ටිකෙන් ටික gradually මේක පල්ලෙහාට යන එක. වරක් බුදුහාමර දේශනා කරනවා නාහම් භික්ඛවේ ආදිකේනේව අඥානාදනං වදාමි. මහණෙනි මම ආරම්භයේදීම ගැඹුරු ප්‍රඥාව දේශනා කරන්නේ නැහැ කියලා. සාමාන්‍ය ඔඩියන්ස් එකට බණ කියනකොට එක විටම ගැඹුරු බණ කියන්නේ නැහැ. හැබැයි සමහර පුද්ගලයෝ පුද්ගලයෙක්ව හම්බවෙන වෙලාවේදී ඍජුවම ගැඹුරු බණ කියලා තියෙන බුදුහාමර. උදාහරණයක් ඇවිත් සරුවත් හාමුදුර මුණ ගැහිච්ච වෙලාවේ, පස්සගමහන මුණ ගැහිච්ච වෙලාවේ, බාහ්‍ය දාරුචීරියේ හමු වෙච්ච වෙලාවේ ගැඹුරුම ප්‍රඥාවෙන් බණ කියලා තියෙනවා. ඒ සුවිශේෂයෙන් හඳුනාගෙන. නමුත් වැඩි පිරිසක් ඉන්නකොට ඒ හැම දෙනාටම ප්‍රයෝජනවත් වෙන විදියට ටිකෙන් ටික දාන කතා, සීල කතා, සග්ග කතා, කාමනාං ආදීනවං, ඕකාරං සංකලේසං මේ ආදී වශයෙන් ටිකෙන් ටික දානානිසංස, සීලානිසංස, කාමයේ ආදීනව ටිකෙන් ටික කියලා තමයි සිත මුදු වෙනකොට, තැම්පත් වෙනකොට, සිත මෘදු වෙනකොට ඊට පස්සේ පරිසම්පාදයේ මිසිත චතුරාර්ය සත්‍යයෙන් ධර්ම දේශනා කරනවා. මේක තමයි බුදුරජාන් වහන්සේ ගන්න පිළිවෙල. ඉතින් පින්නතුනි අන්නේ ධම්මග දිහා පැහැදිලිව බලන විට තේන ලක්ෂණයක් තමයි. ඒ ධර්මයේ ගුණ හයක් දැක්වෙනවා. සාක්ඛාතෝ භගවතා ධම්මෝ. භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සාක්ඛාතයි. සාක්ඛාතයි කියන්නේ මනමින් දේශනා කරපු ධමයක්. මුල, මැද, ආදි කල්යාණං, මජ්ජේ කල්යාණං, පරියෝසනේ කල්යාණං. මුල යහපත්, සීලිය යහපත්, මැද සමාධිය, අග ප්‍රඥාව. මෙන්න මේ තුනම ලස්සනට බුදුහාමුදුරුවෝ ගලපලා දේශනා කළා tie. කිසිම කෙනෙකුට අහවල්දී අඩුවක් කියලා කියන තරම් දෙයක් නැහැ. සම්දිටිකෝ මේ ධර්ම පිළිපදිනකොට මේ ජීවිතේම Tamanට ආනිසංස ලබා ගන්න පුළුවන්. බොහෝ වෙට අපි හිතන්නේ පින්කම් කරන්න ඕනේ ඊළඟ ආත්මය හොඳ තැනට යන්න කියලානේ. එනිසා තමයි බොහෝ දෙනෙක් අන්තිම කාලේ පින්කම් කරන්න පටන් ගන්නෙ. නමුත් වෙනතුනි මේ පින්කම්වල ආනිසංස Tamanට තේරිච්ච මොහොතේ ඉඳන්ම කරන්න ඕන. මොකද අපි ගන්න දේවල් වලින් වැඩිපුර ආනිසංස ලැබෙන්නේ 50%කට වඩා ආනිසංස ලැබෙන්නේ මේ ජීවිත කාලෙදිම. යම් කෙනෙක් ඒ ධර්මානුකූල ජීවිතය ප්‍රමාද කරනවා කියලා කියන්නේ එයා ඒකේ ප්‍රතිඵල ලබා ගන්නත් පරකු කරනවා කියන එක. ඒක හරියට නාකිවිල මං ඉගෙන ගන්නවා කිව්වා වගේ තමයි. නාකිවිල මං ඉගෙනගෙන නාකිවිල මං භාෂාවක් ඉගෙනගෙන රැකියාවක් කරනවා කිව්වා වගේ දෙයක්. ඒතොර නාකිවිල තමයි බෙන්ෆිට්ස් ටික ගන්නෙ. පින්නතුනි ධර්මයේ කියන කත් ඒ වගේ. දැන් අද තරඟේ තියෙන පින්නතුනි වර්තමානයේ ලෝකේ තරඟේ තියෙන මොකද්ද? අඩුම වයසකදී ධර්මයේ ගැඹුරුම කාරණා කවුද තේරුම් ගන්නේ කියන කාරණේ මත. අවුරුදු 3 4 පොඩි ළමයිගේ ඉඳන්ම ඇතැමිට සසරින් ප්‍රඥාව දිනු කරන් ආපු ළමයිගේ ඉඳන්ම ඇතැමිට අකුරු ලියන්නත් කලින් ඉඳන් දැන් ගැඹුරු ධර්ම සාකච්ඡාවල යෙදෙන කාලය. ඒ නිසා පින්නතුන අද සාමාන්‍ය පින්කම් විතරක් නෙවෙයි, ඊටාම ගැඹුරු ධර්ම සංවාද වලට යන කාලෙක තමයි අපි අද මේ වාසය කරන්නේ. ඒ නිසා අපට අනේ ওই බණ ගැඹුරු වැඩි ඕව අපට තේරෙන්නේ නැහැ කියලා අපට දැන් මග හරින්න බෑ. ඇයි අපේ දරුව විතරක් නෙවෙයි මොනපුර මිනිබිරියන් වගේ වයසේ අය ඊටාම ගැඹුරු ධර්ම සාකච්ඡාවල සංවාදවල යෙදෙනවා. ඇතැම් විට අපෙන් ප්‍රශ්නයක් අහනවා. මේකට මොකද්ද කියන්නේ? මේ කෝප්පෙට මොකද්ද කියන්නේ, මේ හඳුන් කූරට මොකද්ද කියන්නේ කියලා අහනවා. මේක හඳුන් කූරක් කිව්වොත් කියන්නේ ওই මොඩියෝ කියන කතාවනේ හඳුන් කූර කියන එක කියලා අපට අනිත් පැත්තට උත්තර දෙනවා. අපි කෙලිම මොඩේ කියලාම අපිට කියනවා. තමන් මොඩේ කියනට වඩා වෙන අපහාසයක් තියෙනවද නේ? තමන් දුප්පත් කියන කිව්වට කමන්නේ නැහැ. තමන් මොඩේ කිව්වොත් බලන්න. ඉතින් ඒ වගේ ඔබ සමච්චිත ලක් වෙන්න පුළුවන් කාලයක තමයි ඔබ ඉන්නේ. ඒ නිසා අපට අද ලොකු වගකීමක් තියෙනවා මේ සද්ධර්මය තුළ දුර ගමනක් යන්නට. අනේ සඳහා සියලුම ධර්ම කරණා බුදුහාමුදුරුව අපිට ඉදිරිපත් කළ තියෙනවා. පින්නතුනේ අපි හැකිතාක දුරට දක්ෂ වෙන්නට ඕන. කල්යාණ මිත්‍රාශ්‍රයෙන් මේ ධමන කරා නැඹුරු වෙන්න. මෙන්න මේ යන ගමනේ තියෙන ලක්ෂණයක් තමයි තමන් නිතරම ධමත් එක්ක ඉන්නවනම්, ධහම හැසිරෙන්නට උදව් කරනවනම්, වැඩිහිටියන්ට, අම්මට තාත්තට, පූජනීය උතුමන්ට තමන් නිතර සලකනවනම්, ධර්මයේ ලෝකෙට බෙදන්න තමන් උදව් කරනවනම්, අන්න ඒ කනිත් කුසල වලට වඩා බලගත් කුසලයක් වෙලා තමන්ට ඉක්මනටම ධර්ම කරුණ වලට එන්නට උපකාරයක් වෙනවා. මෙන්න මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. සබ්බදානං ධම්මදානං ජිරාති කියපු විදිහට සියලු දානයන් අතරින් ඉහළම දානය ධර්ම දානය කියන්නේ ඒකයි. සම්දිට්ඨිකෝ මේ ජීවිත කාලෙම මේ ධර්මෙන් ආනිසංස ලබා ගන්න පුළුවන්. අකාලිකෝ කල් නොයවා ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඒහි පස්සිකෝ එන්න බලන්න කියලා ඕන කෙනෙකුට විවෘතව ආරාධනා කරන්න පුළුවන් ධර්ම. මේ ජීවිත කාලෙම බලන්න පුළුවන් කියලා. අනිද්දේ තමයි පච්චත්තං වේදිතබ්බ ඕපනයිකෝ අපවෙතම තමන් වෙතම පමුණුවාගෙන තමන්ගේ ජීවිතය තුළින්ම ප්‍රතිඵල බලන්න පුළුවන් ධර්ම. පච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝහි නොනැත්තං විසින් අවබෝධ කළ යුතු ධර්මක් මේක. තමන් පංචශීලය රකින්නවා නම්, දවසට විනාඩි 10ක් හරි මෛත්‍රී භාවනා කරනවා නම්, වැඩිහිටියන්ට, පූජනීය උතුමන්ට තමන් සලකනවා නම්, මෙන්න මේ කුසල ආනිසංස පින්නතුනි මේ ජීවිත කාලෙම තමන්ට දැක ගන්න පුළුවන්. විශේෂයෙන්ම අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය තමන් වඩනවා නම්, අනිත් කුසල වලට වඩා වේගයෙන් තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය ඉහළට දිනු වෙන ක්‍රම විදියට බුදුදහමේ දක්වලා තියෙනවා. සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ ස්තම්භ දෙකක් මත, තිලස් දෙකක් මත ගොනු කරන්න පුළුවන්. එක පැත්තකින් මෛත්‍රිය, අනිත් පැත්තෙන් ප්‍රඥාව. මෛත්‍රියෙන් ඉහළටම දිනු වීම තමයි ලෞකික සම්මාදිට්ඨිය ඉඳලා ලෝකයේ තුල කරන්න පුළුවන් ඉහළම කුසල. සමත භාවනාවකින් ඉදිරියට යන එක. අනිත් පැත්තෙන් විදර්ශනාව, ප්‍රඥාව දිනු කරන ක්‍රමය. මෝක්ෂ මාර්ගය. තවත් විදිහකින් කියනවා නම් මෝක්ෂ මාර්ගය විතරක් ගත්තත් තවත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් සතිය, අනිත් එක සම්පජඤ්ඤය. සිහිය සහ නුවණ කියන කාරණා දෙක. එතකොට මෙන්න මේ විදිහට ටිකෙන් ටික අපි ගැඹුරට ධහම තුල යනවා. මේ යන ගමනේදී ආරම්භයේ පටන් අවසානයේ දක්වාම කරුණු හතරකින් අපට උපකාරවත් බව ලැබෙනවා. පඤ්ඤා බුද්ධිකර ධර්ම විදියට අංගුත්තර නිකායේ 4 වෙනි පාඨයේ පඤ්ඤා බුද්ධි කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයෙන් දැක්වෙනවා ප්‍රඥාව දිනු වීමට හේතු වන කරුණු හතරක් ගැන. ඒවට අපි සෝතාපට්ටි අංග කියලා කියනවා. මොනවද? කල්‍යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසකාරය සහ ධර්මානුධර්ම ප්‍රතිපදාව කියලා. ධර්මයේ කියා දෙන හොඳ මිතුරන් ඇතුළු කරන්නට ඕන. ඒ මිතුරන් වෙත නැමුණු බවක් තියෙනට ඕන ධර්ම ශ්‍රවණය කරන්නට. අහන ධර්මයේ නොනින් නිතර මෙනෙහි කරන්නට ඕන. ඒ වගේම සමත විදර්ශනා වලින් ධර්ම ප්‍රැක්ටිස් කරන්නටත් ඕන. මෙන්න මේ තුනේම ඉදිරියට යනකොට තමයි අපේ ජීවිතයේ වඩාත්ම ගැඹුරක් කරා පැට යන්නට පුළුවන්කමක් තියෙන්නේ. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ එක පැත්තකින් මහා කරුණිකයි, අනිත් පැත්තේ මහා ප්‍රඥාවෙන් යුක්තයි. මේ මහා කරුණාව සහ මහා ප්‍රඥාව කියන දෙකෙන්ම යුක්ත බුදුහාමුදුරු තේරුම් ගත්තා මේ ලෝකයේ කියන එක හරියට නෙළුම් මහනෙල් විලක් වගේ. නෙළුම් විලක, මහනෙල් විලක විවිධ වර්ගයේ මල් කෝටු තියෙනවා. දැනට පිපිච්ච මලුත් තියෙනවා. හෙට දිනේ සූර්යාලෝකය ලැබිච්ච ගමන් පිපෙන මලුත් තියෙනවා. තව පොඩි පොඩි පොහොට්ටු දවස් දෙකකින් තුනකින් හතරකින් පිපෙන තියෙන පොහොට්ටුත් තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ ලෝකයේ සමහර එකපාරම ධර්ම දේශනා කරනකොටම මාර්ගඵල ලබනා ඉන්නවා. නමුත් සමහර එහෙම නැහැ. සමහරට කාලයක් ගත වෙනවා. අන්න ඒ නිසා බුදුහාමුදුරන් කරුණාවේ යුක්තව මාර්ග දෙකක් දේශනා කළා. මොකද මාර්ග දෙක? එකක් ස්වර්ගගාමි මාර්ගය, මරණයෙන් පස්සේ දුක දෙකාමී නොවන විදියට සුගතියක් ස්ථාවර කර ගැනීම. ඒක තමයි පළවෙනි පියවර. අපි දිහාම බලන්න ඕන. ජීවිතයේ කුමන අවස්ථාවක තමා මිය ගියත් දුගතිගාමී නොවන විදියට තමන්ගේ සිත තමන් සකස් කරගෙනද ඉන්නේ කියන එක තමන් බලන්නට ඕන. අනිත් පැත්තෙන් මෝක්ෂ මාර්ගය අවිද්‍යාව මෝහය දිනු කරන මෝහය දුරු කරන මාර්ගය. මෙන්න මේ දෙකම බුදුහාමුදුරුවෝ දේශනා කළා. එයින් පළවෙනි එක තමයි ස්වර්ගගාමී මාර්ගය. සුගතියට යන මාර්ගය. ස්වර්ගය කියවම සාමාන්‍යයෙන් අය කියන්නේ දිව්‍ය ලෝකයට යන කියලා. අපි හිතන්නේ දිව්‍ය ලෝකය කියලා නේද? දෙවියෝ හිතන්නේ මනුස්ස ලෝකය කියලා. බුද්ධෝත්පාද කාලයක දෙවිවරු සුගති විදිහට සලකන්නේ මනුස්ස ලෝකය. මනුස්ස ලෝකයේ සමහර හිත දිනු කරගන්න බැරි වෙනකොට හිතන එහෙනම් දිව්‍ය ලෝක වදින වැඩන් ටික කරගමුයි කියලා. නමුත් වෙනතනේ බුදුදහමත් ධර්මයේ ලෝකයේ තියෙන කාලේ දෙවිවරුත් දිව්‍ය ලෝකයෙන් චුත වෙන අයට කියන්නේ නැවත දිව්‍ය ලෝකයට එන කියන්නේ නැහැ. දිව්‍ය ලෝකයයි කියන්නේ ඔබ මනුස්ස ලෝක සුගතියට යන්න, සුගතියට ගිහිලා ශ්‍රද්ධා ප්‍රතිලාභය ලබා ගන්න කියලා දෙවිවරු කියන්නේ. නැත්තම් දෙවිවරුන්ට කියන තිබුණේ දිව්‍ය ලෝකයට මෙන්න කියලා එහෙනම් අය ආරාධනා කරන්න තිබුණේ. එහෙම ආරාධනා කරන්නේ නැහැ කොහෙවත්. දෙවිවරු දිව්‍ය ලෝකයෙන් චුත වෙන අය ළඟට ගිහිලා කියන්නේ ඔබ සුගතියේ සිට පිටුවා ගන්න, ඔබ සුගතියට ගිහිලා තෙරුවන් සරණ යන්න කියලා දෙවිවරු ආරාධනා කරන්නේ. තිම්පිනොතින අපි මේ ලෝක සුගතියක ඉන්නේ. කොයිතරම් ලෝකේ කරදර තිබුණත් මේ ලෝකේ ඉපදිලා ඉන්න අය හැටියට අපි මේක සුගතියක් කියනක විශ්වාස කරන්න ඕන. මේ අවස්ථාවෙන් උපරිම ලෙස අපි ප්‍රතිඵල ලබා ගන්නට ඕන. මේ වෙන අවස්ථාවක් අපට අය කල්පාන්තර ගානකින්වත් ලැබෙයිද කියලා හිතනවත් බැහැ. අන්න ඒ නිසා බුදුහාමුදුරුවෝ සඳහන් කළා මේ සුගතියේ තියෙන වැදගත්කම අවධාරණය කළා තියෙනවා. එක්තරා සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ. ඒ සූත්‍රේ නම චිග්ගල කියලා සූත්‍රය. මේ චිග්ගල කියන සූත්‍රයේ සඳහන් වෙනවා අර කන කැස්බෑ වගේ උපමාව. මේ සඳහන් වෙනවා හරියට අවුරුදු 100කට වරක් උඩට එන කන කැස්බෑවේ වියසිදුරෙන් අහස දකින්න වගේ අමාරු වැඩක් කියලා සතර පායට ගියෝතින් නැවත මනුස්ස ලෝකෙට එන එක. එහෙම කියලා නැවතත් එතනම තව සූත්‍රයක් තියෙනවා. මොකද්ද? මනුස්ස ලෝකෙට ආපු කෙනෙක් වුණත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන කාලෙක මනුස්ස ලෝකෙ ඉපදෙලා ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව ලැබෙනවා කියන එක නැවතත් වියසිදුරෙන් කනගස් බෑ වහස දකින්න හා සමානයි කියලා. එහෙනම් අපි කොහොමද? අපි දෙපාරක් පින්ම පැනලා ආපුවයි. එකක් සුගතියට ආවා, අනෙත් පැත්තෙන් ධර්මයක් ලැබුවා. මෙන්න මේ දෙකම ලැබෙන අවස්ථාව පින්නතුනේ අතිශය දුර්ලභ අවස්ථාවක් විදිහට සැලකන්නේ. මෙන්න මේ දුර්ලභ අවස්ථාව යම් කිසි කෙනෙක් ලැබුවා නම්, ඒ ලැබිච්ච අවස්ථාව හොඳට ප්‍රඥාව තියෙනවා නම්, කන් දෙක හොඳ රැහෙනවා නම්, ඒ තැනැත්තා උපතින්ම අත් දෙකයි කකුල් දෙකයි නැතුව කඳ කෑල්ලක් විතරක් තිබ්බත් අවුරුදු 100ක් එක තැනක මලමුත්‍ර වගුරුගෙන හිටියත් ඒ තැනැත්තාගේ ජීවිතය ඉතාම භාග්‍ය සම්පන්න ජීවිතයක් කියලා කියන්නේ. දැන් අපට ඇතැමිට පොඩි පොඩි ලෙඩ හැදෙනකොට ඇතැමිට දුක හිතෙනව නේද? අනේ මං වගේ අවසනවත් එක් ලෝකේ නෑ කියලානේ. නමුත් වෙනතන බුදුහාමුදුරන්ගේ දහම දිහා බලනකොට පේනවා අපි කොයිතරම් වාසනාවන්තද කියලා. එක දවසකදී පුළුවන් අපට ආත්ම භව 100 ගානකට හේතු වෙන කුසල කරගන්න. හරියට තමන් සිත පිහිටුවා ගත්තොත්. එතකොට පින්නතුනි මෙන්න මෙතෙන්දි බුදුහාමුදුරෝ දේශනා කළා අනිවාර්යයෙන්ම සුගතිගාමී වීමට හේතු වෙන ක්‍රමය මොකක්ද කියන එක පැහැදිලි කරනවා. යම් කිසි කෙනෙක්ගෙන් අහුවොතින් ඔබ සුගතිගාමී වෙන්න සුදුසුද? සුගතිගාමී වෙන්න ඔබ කටයුතු කරගෙන දින්නේ කියලා අහුවොතින් සමහර අය කියනවා මම සුගතිගාමී වෙනවා කියලා. සුගතිගාමී වෙන්න මොනවද කරන්න කළා තියෙන පින්කම් කියලා අහුවොතින් ඇතැමිට පැහැදිලිව කියාගන්න බැරි වෙනවා සමහර අයට. ඒ විතරක් නෙවෙයි ඇතැමිට ජීවිතයේ ඉතාම සංකීර්ණ අවස්ථාවක ලොකු ලෙඩක් හැදිච්ච වෙලාවක වෙනත් කෙනෙක්ගේ අනතුරට ලක් වෙච්ච වෙලාවක නැත්තම් ක්‍රියානතුරකට පත් වෙච්ච වෙලාවක අපි මිය ගියොතින් සුගතිගාමී වෙන්න පුළුවන්ද කියලා හුවතින් සමහර අයගේ හිත කෙලින්ම ඒවට කියන්න බෑ සුගතිගාමී වෙනවා කියලා. මෙන්න මෙවැනි තත්ත්වයක් මත බුදුහාරු සඳහන් කරන ලස්සන උපමාවකින් ගඟක් ළඟ ගහක් තියෙනවා නම් ඒ ගහ ගඟ පැත්තට නැමිලා නම් තියෙන්නේ ගඟ පැත්තට නැමීච්ච ගහ කොතනින් කැපුවත් කොයි පැත්තෙන් කැපුවත් වැටෙන කොහටද? ගඟටමයි වැටෙන්නේ. අන්න ඒ වගේ බුදුහාමර සඳහන් කරන අපි කොයිතරම් සංකීර්ණ අනතුරුදායක අවස්ථාවක මිය ගියත් සුගතිය පැත්තටම වැටෙන විදියට කළ යුතු කුසල මොනවද කියලා දේශනා කරා. පුඤ්ඤාභිසන්ද සූත්‍රයේහි මහා පින් උල්පත් අටක් ගැන සඳහන් කළා. පුණ්‍ය ගංගා අටක් ගැන. මොනවද ඒ? බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති. ඒ වගේම පංචශීල රැකීම. හරියට තමා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ හිත පිහිටුවාගෙන ඉන්නව නම්, තමා පංචශීල ස්ථාවරව රකින්නව නම්, මෙන්න මේක තමයි අපිට තියෙන ලොකුම ඉන්සුරන්ස් එක. ඒක ලයිෆ් ඉන්සුරන්ස් එකට වඩා වටිනවා. ලයිෆ් ඉන්සුරන්ස් එකෙන් තමන්ට සල්ලි ලැබෙනකොට ඇතැම්මිට තමන් අපායේ ඉන්නත් පුළුවන්. නමුත් පින්නතුනි මේ ඉන්සුරන්ස් එක දාගත්තොත් කවදාවත් තමන්ට දුගතිගාමී වෙන්නේ. මේක තමයි සැබෑම අපිට තියෙන රක්ෂණය. මෙතෙන්දී අපි බලන්නට ඕනේ ඇත්තටම තමා මේ තුල ඉන්නවද කියලා. කොහොමද බලන්නේ? තමනුත් කියන්න පුළුවන් මම බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා කියනවා කියලානේ. නමුත් බලන්න දිනකට තමන්ට වැඩිපුර වාර ගණනක් මතක් වෙන්නේ කවුරු ගැනද කියලා. සැබෑලෙසම තෙරුවන් සරණ ගියා නම් තමන්ට දවසට වැඩිපුර වාර ගණනක් මතක් වෙන්නට ඕන බුදුහාමුදුරන්ගේ බුදුගුණ ගැන, ධර්මය ගැන, සරියුත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලා ගැන. තමන්ට ජීවිතේ ලොකු අනතුරක්, අභියෝගය, දුකක් ඇති වෙච්ච වෙලාවේදී තමන්ට ශනිකව මේ තුන මතක් වෙන්නට ඕන. අන්න ඒක තමයි තමා තෙරුවන් සරණ ගියාද කියන එක තමන්ට බලන අවස්ථාව. අනිත් කාරණේ තමයි පංචශීලයේ කඩ වෙන්න තියෙන වෙලාවකදී. දැන් අපි කවුරුත් පංචශීලිය ආරක්ෂා කරනවා. නමුත් දැඩි බඩගින්නෙන් ඉන්න වෙලාවක ඇතැම් විට යම් කිසි කෙනෙකුගේ දයක් හොරාට ගන්න පුළුවන් අවස්ථාවක් තිබුණත් අපි ගන්නෙ නැත්නම් අන්න ඒක තමයි පංචශීලයේ තමා රකින්නවාද කියලා බලන අවස්ථාව. තමන්ට දැඩි කේන්තියක් ගිහිපු වෙලාවකදී වෙනස් සතියකට හානියක් නොකරන මට්ටමට තමා හිතාදාගෙන ඉන්නවනම් අනිත් ශික්ෂාපදත් එහෙමයි. ඒව කඩ කරන සියලුම පහසුකම් ටික තිබිද්දිත්, අවස්ථාව තිබිද්දිත්, ඊටාම රහසිගත වුණත් ඒව කරන්න පුළුවන්කම තිබිද්දිත් යම් කිසි කෙනෙක් ඒව නොකරනවා නම් අන්න ඒකයි දක්ෂතාවය කියලා කියන්නේ. අන්න ඒකයි තමා පංචශීලයේ තුර ස්ථාවර වෙලා කියලා කියන්නේ. එහෙම නැත්නම් කෙනෙකුට කියන්න පුළුවන් ඕනම කෙනෙකුට මම පංචශීලය ආරක්ෂා කරනවා කියලා. ඒකෙන් කියන්නේ තමන් සුගතිගාමී වීමට සුදුසුයි කියලා. තමන් සුගතිගාමී වීමට සුදුසුයි කියලා කියන්නේ ජීවිත අභියෝගයක් තමන්ට ආවත් මේ ශික්ෂාපද කඩ නොකරන මට්ටමින් තමන් ස්ථාවර ලෙස හිත ශක්තිමත් කරගෙන තියෙනට ඕන. මෙන්න මේක තමයි අපිට තියෙන සාතිකය. පිනොතේ විතරක් නෙවෙයි තමා කුමන හෝ සමත කමටහන බුදුදහමේ සඳහන් වෙනවා කමටහන 40ක් ගැන. meditation techniques 40ක් ගැන සඳහන් වෙනවා. ඒ 40න් කුමන හෝ කමටහනකින් අඩම වශයෙන් විනාඩි 10ක් හරේ තමා හිත සමාධිමත් කරගන්න දක්ෂණම්. මෙන්න මේකත් තමන්ට සුගතිගාමී වෙනවයි කියන එකට තියෙන සාතිකය. මේ අපි සඳහන් කළේ මාර්ගඵල නොලබා සෝවන් වුණොතින් අනිවාර්යයෙන් සුගතිගාමී වෙනවා. නමුත් අපි සඳහන් කළේ එයින් පල්ලෙහා මට්ටම් වල ඉඳගෙන අපට සුගතිය ස්ථාවර කරගන්න තියෙන අවස්ථා. මේක පින්නතුන් ලොකු රැකවරණයක් තමයි. ඔබටම කියලා ගියක් තියෙනවා නම්, ගෙදර මෝගෙන්ජ් එකත් ඔක්කොම ගෙවල ඉවර නම්, තමන්ට ලොකු මානසික සහනයක් ඒක. සැහැල්ලුවක් ඒක. ඇතැමිට බඩගින්නෙන් හරි ගෙදරට වෙලින් ඉන්න පුළුවන් තමන්ට. අන්න ඒ වගේම තමයි පින්නතුන් ඊට වඩා 100,000 ගුණයක ආරක්ෂාවක් තමන්ට සුගති ස්ථාවරය කියන එක. ඒක ලොකු රැකවරණයක්. දැන් බලන්න අපි විශ්වවිද්‍යාලයක ගිහිල්ලා උපාධිය අවසන් අවුරුද්ද ලියලා අන්තිම පේපර් එක ලිව්වට පස්සේ බලන්නනේ කොච්චර සැහැල්ලුවදනේ. රැකියාවක් නොගත්තත් දැන් විට මහා බරක් බිමින් තිබ වගේ ලොකු සතුටක් තමට එනවා. අන්න ඒ වගේ තමයි පින්නතුනි ඊටත් වඩා 100,000 ගුණයක මානසික සැහැල්ලුවක් එනවා මෙන්න මේ සුගති ස්ථාවරිමත් එකයි. අපට එතකොට බය සහ වෛර දෙක ජීවිතේ හටගන්නේ. බය වේරව වලින් අපට දුර වෙන්න පුළුවන්. බුදුහාම දේශනා කළා බය සහ වෛරය ඇති වෙන කරුණු පහක් ගැන. ඒ තමයි පංචශීලයේ කඩවීම. මෙන්න මේ පංච බය වේර වලින් නිදහස් වෙන හේතුවක් පංචශීලිය ආරක්ෂා කිරීම. මේ ජීවිතයේ බය වෛර විතරක් නෙවෙයි සසරේදී දුගතියට වැටේ කියන බයක් තමන්ට නැහැ. ඒක පින්නතුනි ලොකු මනසට සහනයක්. මෙන්න මේ සහනය අපි මුලින්ම ස්ථාවර ලෙස දමා ගන්නට ඕනේ. මේක තමයි විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ කෙනෙක් වැඩ සිටින කාලයක අපි ගන්න ඉතාම ප්‍රමුඛතම ප්‍රයෝජනේ වන්නේ. තමන් මේ තත්ත්වයට පත් වෙන විතරක් නෙවෙයි. තමන් පුළුවන් තරම් දුරට තමන් ඉතාම ආදරය කරන ඥාතීන් ඉන්නවනම් අඩොම ගානේ තමන් ආදරය කරන ඥාතීන් පස් දෙනෙකුටවත් යම් කිසි කෙනෙක් මිය ගියාම තමන්ට හුඟක්ම දුක් වෙන වෙනවනම් ඒක හිතන්නේ තමන්ගේ ආච්චි සීයා අම්මා තාත්තා වගේ කියලා. තමන්ට වඩා බාල කෙනෙක් වෙන්නත් පුළුවන්. ඕනම වෙලාවක මිය යන්න පුළුවන්. ඒ කෙනා මිය ගියත් තමන්ගේ මනසට දුකක් ඇති නොවන විදියට ඒ තැනැත්තාට සුගතිය ලබන්න තමන් උදව් ටික කළා තියෙනවා. වෙන්වීමේ දුකක් ඇති වෙනවා. නමුත් දැඩි මානසික වැකීමකට නොවන විදියට අනේ මේ තැනැත්තාද මිය ගියත් මම මෙයාට උදව් කළා තියෙන මෙයා සුගතිගාමි වෙන්න අද මේ තැනැත්තා හොඳ තැනක ජීවත් වෙනවා ඇති කියලා තමන්ටම හිතලා අවංකව සතුටු වෙන්න පුළුවන් ඉදිය උදව්වක් එයාට කළා තියෙනවා. එක අතකින් එයාට පංචශීලය ආරක්ෂා කරන උදව් කරන්න බුදුදම සංඝ කින තෙරුවන් සරණ යවන්න එහෙත් එක දවසට විනාඩි 5ක් හරි ඊටාම සරල භාවනාවක් හරි බුදුගුණ භාවනාව මෛත්‍රී භාවනාව මේව කරන්න යහුරු කරන්න. ඒ වගේ මේක ඒ තැනැත්තා දරුවෙක් වෙන්න පුළුවන් සහෝදර සහෝදරියක් වෙන්න පුළුවන් අම්මා තාත්තා වෙන්න පුළුවන්. එහේ වැඩිපුරම ආශ කරන දෙයක් තවත් කෙනෙකුට දෙන්න පරිත්‍යාග කරන්න හුරු කරන්න. හැමදේම නෙවෙයි ගේදොර ඉඩ කඩන් නෙවෙයි. ඊට වඩා පල්ලෙහා මට්ටමේ දැන් දුවක් නම් පුතෙක් නම් ඒ දරුවෙක් මාස කරන සෙල්ලම් බඩුව වෙන්න පුළුවන්. පොතක් පතක් වෙන්න පුළුවන්. යාගේ ඇඳුමක් වෙන්න පුළුවන්. ඒක තමත් යාළුවෙකුට දුප්පත් කෙනෙකුට දෙන්න පුළුවන් විදියට දරුවා ටික ටික හුරු කරන්න. එකපාරම ලොකු දෙයක් දෙන්න බැරි වෙන පුළුවන් වලදී පැන්සලක් දීලා පෑනක් දීලා මකන කෑල්ලක් පොඩි පොඩි දෙයක් අනිත්යට දීලා පුරුදු කරන්නේ. පින්නොතුනි මෙන්න මේක තමයි එයට අපි කරන උදව්ව. ඒ විතරක් නෙවෙයි අපි තවත් කාරණයක් සඳහන් කළා. අපි කරන මේ හැම දෙයක් තුළම තමන්ගේ තෘෂ්ණා දෘෂ්ටිමාන අඩුවෙන විදියට තමා කටයුතු කරන්න ඕන කියලා. දැන් අපි අඳුරන අපේ හිතවත් යහළුවෙක් ඉන්නවා. ඒ යාළුවට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දරුවෝ දෙන්නගෙන් දුව වැඩිමල් දුව හොඳට ඉගෙන ගන්න පුළුවන්. දුවට මේ තාත්තා කියන්නේ මොකද්ද? දුව කැමති වෛද්‍යවරයෙක් වෙන කවදා හරි. ඉතින් මේ තාත්තා මොකද්ද කියන්නේ? දුවේ ඔය වෛද්‍යවරයෙක් වෙන කමක් නැහැ. හැබැයි ලෙඩුගෙන් සල්ලි ගන්න බෑ. ඔයාට මුළු අනාගතේටම මම සල්ලි ඉතුරු කරලා තියෙනවා. ඔයාට ඉඩමක් තියෙනවා. මම අනාගතේ ගියක් හදලා දෙනවා. ඔයාට මාසෙට සැලකිය යුතු වැටුපක් ලැබෙන විදියට ආදායමක් ලැබෙන විදියට මම ආදායම හදලා තියෙනවා. ඔයා වෛද්‍ය වෘත්තිය කරන්න හැබැයි ලෙඩුන්ගෙන් සල්ලි ගන්න බෑ. නොමිලේ ප්‍රතිකාර කරන්න. නොමිලේ විතරක් නෙවෙයි ඔයාගේ ළඟ එන ලෙඩුන්ටත් බෙහෙත් ටික ගන්නත් මම සල්ලි දෙනවා. ඔයා ඒක කරන්න ඕනේ. බලන්න පින්නතුනි මේ වගේ මානසිකත්වයේද ඒක ඇතැමිට අනාගතේ කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මේ අදහස අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක් ගොළුවට දැම්මොත් බලන්න ඒ ඉගෙන ගන්න මොහොතක් පාසාම කොයිතරම්නම් හිතේ කුසල් චේතනා වැඩෙනවද? සාමාන්‍ය කෙනෙක් ඉගෙන ගන්නේ කොහොමද? මං හොඳ ඉඩමක් ගන්නෝ, ගියක් ගන්නෝ, හොඳ වාහනයක් ගන්නෝ, අනිත්‍යයට ආඩම්බරෙන් ඉන්නෝ, මෙහෙම කියලා අනිත්‍යයට වඩා ඉහළට යනෝ. මේ තෘෂ්ණා දෘෂ්ටි මාන්න වැඩි වෙන්න දුවන ලෝකයේ තුල බලන්න පින්නතුනි මේ තාත්තා මේ දරුවට දෙන ආශිර්වාදේ ආදර්ශේ. පින්නතුනි මේ තාත්තා ඔබ හිතනවා බෞද්ධයෙක් කියලා. බෞද්ධ කෙනෙකුත් නෙවෙයි. පින්නතුනි මා මේ එක සරල උදාහරණයක් ඔබට කිව්වේ. මෙන්න මේ මට්ටමින් තමයි ඇත්තෙම. අපේ දරුවන්ව අපේ ඥාතීන්ව අපි යොමු කරන්නට ඕනේ. මේ දැක්ම තියෙනවා නම් අඩු ගානේ ඒ ලෙඩුන්ගෙන් සල්ලි නොගන්න එක බැරි වුණත් අඩුම ගානේ සාධාරණ මිලකට ප්‍රතිකාරයක් කරන්න හරි මේ දරුවා අනාගතේ හුරු වෙනවා. ඒ නිසා මේ වගේ දේවල් පෙනුනේ සරල දේවල් නෙවෙයි. අපට අපේ ජීවිත තුළින් කොයි තරම්නම් ලෝකෙට යහපතක් කරන්න පුළුවන්ද කියලා තමන්ට හිතෙනවා මේ ධර්ම කරුණුත් එකට ඉන්නකොට. ඉතින් මා මේ තාම සරල උදාහරණයක් අපි මේ කිව්වේ. මේ කරුණ වලින් පේන්නේ පෙනුනේ අපි නිතරම අනිත් කෙනා වෙනුවෙන් දෙයක් බලනවා නම් ඒ කියන්නේ පින්නතුනි මේක හරියට තමා කණ්ණාඩියක් ඉස්සරහට ගිහිලා රඟපාන වගේ වැඩක් නෙවෙයි. ඔබ කණ්ණාඩියේ ඉස්සරහා ඉන්න කෙනාට මොකක් හරි දුන්නොත් ඒක කාටද හම්බෙන්නේ? ඒ දෙන දේ. ඒ දෙන දේ තමන්ගේ ඉස්සරහටම හම්බෙන්නේ ආයි. ඔබ කණ්ණාඩි ඉස්සරහා ගිහිලා hina වුණොතින් කණ්ණාඩි ඉස්සරහා ගිහිලා මොන පිිරිසිදු කරවතින් කොන්නේ පීරුවතින් කවුද ලස්සන වෙන්නේ? ඔබමයි නේ ලස්සන වෙන්නේ නේ. අන්නේ වගේ තමයි පිනොතිනේ අපේ ලස්සන හිතෙන් අපි දේවල් කරනවා කියන්නේ. අනිත් කෙනෙකුට තමන්ගේ දෑතෙන් පිහිට වෙනවා කියන්නේ අනිත් පැත්තට තමන්ටම ඒ යහසාරතකත්වය තමා ලබා ගන්නවා කියන එකේ සංකේතය මේ කියන්නේ. වෙනත් කෙනෙකුට ඔබ හිතරි දෙන දයක් කරනවා නම් දුකක් ඇති වෙන දයක් කරනවා නම් ඒ මොකද වෙන්නේ? ඔබටම ඒ දුක කනගාටු ඇති වෙන දේ ඔබ රැස් කරගන්නවා කියන එකයි මේ කියන්නේ. මේක තමයි කර්ම චක්‍රය. එනිසා පින්නතුනි තමා වැඩිපුර සතුට ලබන කැමති නම් හොඳම දේවල් වලින් අනිත්යට දෙන්න. දෙනවා නම් අහක දාන දේවල් දෙන්න එපා. මොනව හරි දෙයක් දෙන එක ඉදින් පිනක් වෙනවා. හැබැයි පින්නතුනි තමන්ට කුසලය සතුට උපරීමට වැඩි වෙන්න නම් හොඳම දෙයකින් දෙන්න. තමන්ට දැනෙන විදිහට දෙන්න එක. නිකන් සරල දෙයකින් අහක දාන දෙයකින් දෙන්න එපා. පින්නතුනේ විතරක් නෙවෙයි තමන්ට දෙන්න බැරි වුණත් එහෙම දෙන්න පුළුවන් මානසිකත්වයේ ඉන්න. තමන්ට 1000ක් තියෙනවා නම් 1000ම දෙන්න බෑ ඒක හරි. හැබැයි ඕනම අවදානම් වෙලාවක කෙනෙකුට අඩුම ගානේ තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන් අඩුම වශයෙන් තමන්ගේ ස්වාමි භාර්යාවන් දරුවන් වෙනුවෙන්වත් මේ තියෙන දේම කැප කරන්න පුළුවන් මානසිකත්වයක තමන් ඉන්නට ඕන. ඒ විතරක් නෙවෙයි පින්නතුනේ තමන් ඉහිරට දිනුනාම තමන්ගේ අතේ 1000ක් තියෙනවා නම් ඒ 1000න් විතරක් නෙවෙයි ලබන මාසේ පඩියනොත් ගානක් ගන්න බලාගෙන ණයටත් කියක් හරි ඉල්ලගෙන තමා දෙන්න පුළුවන් මානසිකත්වයක් ඉන්නවා. එහෙම හිටියාම තමන්ට ලැබෙන වාසිය මොකද්ද? අනිත් පැත්තෙන් පිනතුණි ඉතාම හොඳ දහම් කරුණු තමන්ට අනිත් පැත්තෙන් ලැබෙනවා. මෙන්න මේකයි තමන්ට ලැබෙන ලොකුම වාසිය. ඒ නිසා අත් හරින්න හරින්න පිනතුණි තමා සැහැල්ලු කෙනෙක් බවට පත් වෙනවා. තමන් මානසිකත්වයෙන් ඉහළට යනවා. තමන්ගේ බර අඩු වෙනවා එන්නේ. බර අඩු වෙනවා කියන්නේ තමා ඉහළට යනවා. ඉහළට යන්නේ ආධ්‍යාත්මික සුවයෙන්, මානසික සතුටෙන් තමන් ඉහළට යන කෙනෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේදී උන්වහන්සේ විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත වගේම මේ ලෝක සත්‍යයට තියෙන ප්‍රධානතම අභියෝගය මොකද්ද කියන එක තේරුම් ගත්තා. බුදුහාමර දේශනා කරනවා ලෝකෙට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අවශ්‍යයි. ලෝකෙහි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයේ බබලන්නේ ඇයි කියන කාරණය බුදුහාමර තේරුම් ගත්තා. ලෝකෙට තථාගතයන් වහන්සේ කෙනෙක් අවශ්‍යයි. ඒ තථාගතයන් වහන්සේගේ ධර්මයේ ලෝකෙ බබලන්නේ ඇයි කියන එක. එහිදී උන්වහන්සේට තේරුම් ගියේ එකක් තමයි සත්‍ය වයසට යනවා ටිකෙන් ටික. අනිත් කාරණේ තමයි සත්‍ය මරණයටපත් වෙනවා. තුන්වෙනි කාරණය නැවත ඉපදෙනවා. නැවත ඉපදීම අතරිනොත් බුදුහාර අවබෝධ කරගත්තා ඉපදිච්ච සත්‍යයකට විශේෂයෙන්ම සුගතියේ ඉපදිච්ච සත්‍යයකට තියෙන ජීවිතයේ ප්‍රධාන අනතුර මොකද්ද කියලා. මොකද ප්‍රධාන අනතුර දුගතියට වැටෙන දින අවස්ථාව. පින්නතුනේ මෙන්න මේක තමයි කරුණාවේ ඉහළම ප්‍රතිමූර්තිය කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් දිහා බලලා අඩුම වශයෙන් තමන්ගේ ළඟම ඥාතීන්වත් මරණයට පත් වුණාට පස්සේ දාන දෙන්න පුළුවන් ඒක එච්චර අමාරු දෙයක් නෙවෙයි. ජීවත්ල ඉන්න කාලෙම පින්නතුනි බලන්න ඒ අය දුගතියට නොවැටෙන විදියට තමන්ට කොයිතරම් උදව්වක් කරන්න පුළුවන්ද කියලා. මෙන්න මේක තමයි ලොකුම කරුණාව කියලා කියන්නේ. තමන් යටින් වියදමක් කළා හරි විශේෂයෙන් තමන්ගේ ජීවත් වෙනවා නම් අම්මා තාත්තා දෙන්න සහෝදර සහෝදරියන් ළඟම ඥාතීන් තමන්ට උදව් කරපු අය මෙන්න මේක තමයි යට කරන්න තියෙන උදව්ව. පින්නුතුනේ බුදුහාමුදුරුව මෙන්න මේ අවබෝධය නිසා තමයි ලෝකෙට ධර්ම දේශනා කරන්න නැඹුරුනේ. මෙන්න මේ නිසාම තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැනි උතුමන් වහන්සේලා ඔබ දන්නවා මහා කාශ්‍යප හාමුදුරන් කියන්නේ දූපතුන්ගේ හාමුදුරුවෝ කියලා. මහකාශ්‍යප හාමුදුරුවෝ නිතරම පිණ්ඩපාතය යන දුප්පත් මයින වීදිවල තමයි යන්නේ. ඉතාම අසරණ අය. වෙනත් ලොකු පින්කමක් කරගන්න බැරි අයට අඩුම වශයෙන් පිණ්ඩපාත වේලක් බෙදලා හරි සුගතිගාමි වෙන්න පුළුවන් විදියට මහකාශ්‍යප හාමුදුරුවෝ කටයුතු කළා. උන්වහන්සේ විතරක් නෙවෙයි අනිත් ස්වාමීන් වහන්සේලාත් එහෙම තමයි. බුදුහාඳුරුවත් හැමදාම උදෑසන බලනවා මා කාටද පිහිට වෙන්නේ කියලා. එයින් වැඩිපුර උන්වහන්සේ බලන්නේ දුගතිගාමි වෙන්න ආසන්නයි ඉන්නවනම් අන්නේ යට සුගතිගාමි වෙන උදව් කරනවා. අනිත් පැත්තෙන් දැනට දුගතිගාමි වෙල ඉන්න සත්‍යයන් ඉන්නවනම් ඒ යට සුගතිගාමි වෙන උදව් කරන්න පුළුවන් නම් යටත් උදව් කරනවා. බිම්බිසාර රජතුමා පළවෙනි ආරාමයේ පූජා කරපු වෙලාවේ එතුමා ඥාතිනි පින් අනුමෝදන් කරේ නේ. රාත්‍රියේ දවසේදී දැක්කා අර නපුරු හීනියක්. බුදුහාඳුර හීනේ තොරතුරු විස්තර කළා. බුද්ධාන්තර කල්පයක් තිස්සේ ඥාතීන් බලාගෙන හිටියා. මේ සම්බුද්ධ ශාසනයේ පළවෙනි ආරම්භ පූජාව කරනකොට රජතුමාගේ අතීත ඥාතීන් පින් අනුමෝදන් කරයි කියලා. ඔහු ඒක කළේ නැහැ. ඒ නිසා බුදුහාඳුරගේ ළඟ නැවතත් පින් කමක් කළා. අර ඥාතීන් පින් අනුමෝදන් කළා. තින දින අපේ හුඟා ඥාතීන් අතීත ඥාතීන් පින් බලාපොරොත්තු වෙන එක තැඟලින්න. දිනපතාම තමා කරන පින්කම් ආමවාසයෙන් බුදුහාඳුර වෙනුවෙන් පෑන් වීදුරක් හරි පූජා කළා. මේ විශ්වයේ සිටින හැම සත්‍යයක්ම සාපිපාසාවලින් ඉන සත්‍යයන්ට පින් අනුමෝදන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒක ලොකු යහපතක්. අනිත් දේ තමා පංචශීල රකින්නවනම්, අටශීල සමාදන් වෙනවනම්, දසශීල රකින්නවනම් මෙන්න මේ කුසල් ඉතාම බලවත් කුසල් මේව තමයි පින්නතුනි සුගතීන ඥාතින පින් අනුමෝදන් කරන ක්‍රම. ආහාර පාන ඇඳුම් කැලඳුම් දීම පූජා කිරීම පල්ලිහයින ඥාතින පින් අනුමෝදන් කරන ක්‍රමය. ඉහළින ඥාතින පින් අනුමෝදන් කරන ක්‍රමය කොහොමද? සීල භාවනා දෙක. තමන් හොඳට සිල්වත් නම් තමන් හොඳට සිත දිනු කරනවා නම් තමන්ගේ සසර හිටිය ඥාතීන් විශේෂයෙන් අම්මල තාත්තලා තමන්ගේ පින් බලාපොරොත්තු වෙනවා පින් අනුමෝදන් කරන. ඔබ පින් අනුමෝදන් නොකල ඒ අය ඔබ දිහා බල සතුටු වෙනවා. එනිසා පින්නතුනේ අපිට හුඟක් අතීත අම්මල තාත්තලා උදව් කරලා තියෙනවා. අන්නේයට සතුටු කරන්න, එයාට පින් අනුමෝදන් කිරීම, එයා සතුටු වෙන්න පුළුවන් විදියට කටයුතු කිරීම අපේ ලොකු වගකීමක් වෙනවා. ඇයි? අද මේ අපි ලබලා තියෙන සම්පත්තික සුගතිය ලබන්න මේ ආත්මය අම්ම තාත්තට වඩා උදව් කරලා තියෙන කවුද? ගිය ආත්මවල අම්මල තාත්තලා. ගිය ආත්ම භවවල අම්මල තාත්තල හිත හොඳට හදලා රෙඩිමේඩ් විඥානයක් තමයි මව කුසට බාර දුන්නේ මේ ආත්මේ. බැරි වෙලාවත් ඒක මිස්ටේක් එකක් තිබුණා නම් උපතින් මන්ද වෙන්න, බිහිරි වෙන්න, ආබාධිත වෙන්න විඥානයක් නම් ගිය ආත්මේ අම්මල තාත්තල බාර දුන්නේ මේ ආත්මේ අම්මට. මේ ආත්මේ අම්ම තාත්තා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක් වුණත් වෙනසක් කරන්න බෑ තමයි. ඒ නිසා කියන උතුනේ මේකත් අපි සලකලා බලන්න ඕන. එනිසා ඇත්තටම මේ ආත්ම භාවයේ අම්මා තාත්තටත් වඩා උදව් කරලා තියෙන කවුද? ගිය ආත්ම භාවවල අම්මල තාත්තලා අපිව ආරක්ෂා කළා. අපේ හිත හොඳට තියලා විතරක් නෙවෙයි අපිව ආරක්ෂා කරන්න ගිහිල් ඇතැම් විට ඒ අය අකුසල කරගෙන ඇතැම් විට මේ වෙලාවේ දුගතිය දුක් විඳිනවත් ඇති. පිනොතුනි මේ ගැන හිතනකොට පුදුම සංවේගයක් අඩගන්නේ. පුදුම විදිහේ ලෝකෙට කොච්චරනම් අපි පිහිට වෙන්න ඕනද? අපි ඇත්තටම ලෝකෙට මොකන්ද කරන්නේ කියලා තමන්ටම තමන් ගැන දුක හිතේ ලැජ්ජ හිතේ ඇතැමිට. අපි ඇතැමිට ඉගෙන කියාගෙන රැකියාවක් කළා. ඒකෙන් අපේ ළඟම ඥාතීන් කී වෙනට උදව් කරගෙන අපි ඉන්නේ නේ. නමුත් පින්නොතනේ අපේ මේ தත්ත්වේ මේ වාසි ටික ලබන්න හිතන්න එපා මේ ආත්ම භාවයයි විතරයි උදව් කරේ කියලා. අර සරියුත් හාමුදුරුවෝ දිනක් පින්න පාද යනකොට මීට බුද්ධාන්තර කලපට කලින් අම්ම කෙනෙක් අර පුතේ පුතේ කියලා කතා කළානේ. ඒ අම්ම වෙනුවෙන් පින්කම් කළා. ඒ ප්‍රේතිය වෙනුවෙන් පින් අනුමෝදන් කළා සරියුත් හාමුදුරුවෝ. ඉතින් ඒ වගේ අතීත ආත්ම බහල අම්මල තාත්තල නොයෙක් තැන්වල පින් බලාපොරොත්තු වෙන ඇති මේ විශ්වයේ. ඒ නිසා අපි ඒ වෙනුවෙනුත් අපර ලොකෝ කාර්යභාරයක් තියෙනවා පිනතුනි. ඉතින් මෙන්න මේ විදියට එකාදකින් තමන් සුගතිගාමි වෙනවා වගේම අනිත් අදින් තමන්ගේ මේ ආත්ම භාවයෙන් ඥාතින සුගතිගාමි වෙන මාර්ගය කියනවා වගේම තවත් පැත්තකින් අතීත ආත්ම භාවවල හිටිය අම්මල තාත්තල ඥාතීන්ට උදව් කරන්නත් ඕන අපි. අනිත් පැත්තෙන් ඉහළ තැන්වල සුගතීන් අය සතුරු කරන්නත් ඕන අපි. ඉතින් මේ වගේ ලොකු කාර්යභාරයක් අපට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ සියල්ලම වඩාත් බුදුහාමුදුරුවෝ තවත් කාරණයක් දේශනා කරනවා. ඔබ මේ සම්බුද්ධ ශාසනයෙහි අවසාන පුද්ගලයා වෙන්න එපා කියලා. මේක හරියට රිලේ එකක් වගේ. මේක සහාය දිවීමේ තරගයක් වගේ. බුදුහාඳුරෝ සාරාසංගේ කාලප්‍රාක්ෂියක් පෙරම්පුරල දහම අවබෝධ කරගෙන සංඝරත්නයට දුන්නා. ඒ සංඝරත්නය අවුරුදු 2600ක් රැගෙන ආව ජීවිත පරිත්‍යාගයෙන් වර්තමානයේ අපේ අතට මේක දීලා තියෙනවා. මෙන්න මේ දීපු දහම් පණිවිඩය පින්නතුනේ මතු කරකුරට දායාද කළ තමයි අපි ඇස් දෙක පියාගන්නට ඕන. මේ වගකීමෙන් අපට ලියසින් නිදහස් වෙන්න බෑ. ආම වශයෙන් අපේ දරුවන්ටවත් මේ දහම හොඳින් තේරුම් කළ දීලා අපේ නංගිල මල්ලිලාට අනාගත දරුවන් වෙනුවෙන් යම් කිසි කැපවීමක් අපි මේ දහම තුල කරන්නට ඕන. ඉතින් අපි මේ මූලික කරුණු ටිකත් සඳහන් කළේ පින්නතුනේ. ඉතින් මේ කරුණ වලින් අපි ඉදිරියට යනකොට අපිට මේ ජීවිත කාලය තුළදීම මේ ධර්මයේ ආනිසංස ලැබෙනවා. නිරෝගී භාවයේ දිගාසිර සම්පත් විතරක් නෙවෙයි. හොඳ කල්යාණ මිත්‍රයන් අපට මුණ ගැහෙනවා. අපට වටිනාම දේක කෙනෙකුගේ රූප සම්පත්තියවත් කෙනෙකුගේ ධනය හෝ අධ්‍යාපනයවත් නෙවෙයි අපට වටින්නේ. හොඳ ගතිගුණ තියෙන අය මුණ ගැහිම. පින්නතුනේ අන්නේ හොඳම ගතිගුණ තියෙන අය මුණ ගැහෙන්නේ තමන්ගේ ගතිගුණ හොඳ වෙන්න වෙන්නේ. අපි ගුණ දහමලෙන් පිරිහෙනකොට අපටත් මුණ ගැහෙන්නේ ඒ වගේම පිරිහෙච්ච අය. අපි දීනු වෙන්න සම්මුඛව මුණ ගැහෙන බැරි වුණත් අඩු ගානේ නවීන තාක්ෂණය නිසා අපේ ලෝකෙම ඉන්න හොඳම අය මුණ ගැහෙනවා. හොඳම අයගේ ධර්ම දේශනා පොතපත පරිශීලනය කරන්න අපට මඟ පෑදෙනවා. අපි මේ ධම්ම මඟ ඉදිරියට යනකොට පින්නතුනේ මෙතෙන්දී ප්‍රධාන වශයෙන්ම සුගතිගාමි වීමේ මාර්ගයේ ප්‍රධාන කරුණක් තමයි ලෝභය සහ ద్వේෂය අඩු කර ගැනීම. ලෝභය කියන්නේ යමකට තියෙන දැඩි ආසාව. ద్వේෂය කියන්නේ යමක් කෙරෙහි තියෙන අමනාපය. මෙන්න මේ දෙක අඩු කරන ක්‍රම විදියට සඳහන් කරන්නේ දානය සහ සීලය කියන කාරණේ. ඒ වගේම මෛත්‍රී භාවනාවත් වැදගත් වෙනවා. ධර්ම මාර්ගයේ ආරම්භයේ පටන්ම ගැඹුරට යන කම පිනුතුනේ මෙන්න මේ ලක්ෂණ තුනම තමයි. මේ ත්‍රිවිධ කුසල කර්ම තමයි ගැඹුරට යන්නේ. මුලදී තාම සරල දෙයකින් දාණයෙන් පටන් ගන්න මේදී අපි කලක් යනකොට පිනුතුනේ අපි මේ දාණය ටිකෙන් ටික ගැඹුරට යනවා. අන්න දෝ බල දෝ හෝති වන්න දෝ හෝති වත්ත දෝ යාන දෝ සුක දෝ හෝති දීප දෝ හෝති චක්කු දෝ යෝජ සම්බ දදෝ හෝති සෝජ සම්බ දදෝ හෝති යෝ දනාති උපස්සයම් අමතන් දදෝජ සෝ හෝති යෝ දාම මනසාසති. අන්න දෝ බල දෝ හෝති ආහාර දීම බලය දීමක් වෙනවා. වන්න දෝ හෝති වත්ත දෝ වස්ත්‍ර දෙනවා නම් වර්ණය දුන වෙනවා. දීප දෝ හෝති චක්කු දෝ පහන් පූජා කරනවා නම් ආලෝක පූජා කිරීම ඇස් දන් දීම වගේ කියලා. යාන දෝසුක දෝ හෝති යාන වාහන පාවහන ආදී පූජා කිරීම සැපය දන් දීමක් වගේ කියලා. සෝච සම්බ දදෝ හෝති යෝ දදාති උපස්සයම් යම් කිසි කෙනෙක් නිවසක් වාසස්ථානයක් කෙනෙකුට පූජා කරනවා නම් ඒක සියල්ලම දන් දුන්නා වගේ කියලා. අමතන් දදෝච සෝ හෝති යෝ ධම්ම මනුසාසති යම් කිසි කෙනෙක් ධර්මය දෙනවා නම් ඒතනත් ආමෘතය දුන්නා වගේ කියලා. බුදුහාමර එක දේශනා කරන්නේ සම්බදානං ධම්ම දානං ජිනාති කියලා. සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ම දානය කියලා. දානේ මේ විදිහට යන ගමන් සීලයක් අපි අනිත් පැත්තේ යනවා. පංච සීලයෙන් පටන් අරන් ටිකෙන් ටික ලෝකයක් ඇතැයි කියන පදන මිදගෙන ගිහිල්ලා අපි උදේ සඳහන් කර විදියට දිට්ඨින් චනෝපගම්ම සීලවා කියන පදනමටම එනවා. භාවනාව ගත්තත් සරලම භාවනාවන මෛත්‍රී භාවනාවෙන් පටන් ගන්න අපි අවසානයේදී ගිරිමානන්ද සූත්‍රය සත්කට්ඨාන සූත්‍රය වගේ තැන්වල දැක්වෙන ආකාරයට දස සංඥා දැක්වෙන ගිරිමන සූත්‍රය. අනිච්ච සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා ආදී වශයෙන් දස සංඥාවක් ගැන සඳහන් වෙනවා. පින්නතුනි මේ වගේ ටිකෙන් ටික ගැඹුරට යන්නේ මෙන්න මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවලින් පටන්ගෙන කුසලයේ කරා ලෝකෝත්තර කුසලයේ දක්වාම අපි යනවා. නමුත් මෙතෙන්දි පේනවතුනේ මූලික පදනම තමයි ස්වර්ගගාමී මාර්ගය තුල දාන සීල භාවනා කරනකොට ලෝකයක් ඇතැයි කියන පදනම ඉඳගෙන අපේ බාහිර ලෝකෙට ප්‍රතිචාර දක්වනවා. අපි ඇසට රූපයක් දකිනකොට මේක කලින් උත්මිත රූපය, අපි මේ පාරක් දැක්කා, දැකලා ඇස් දෙක පියාගත්තත් මේක ඉතුරු වෙනවා නම කියන කාරණා. මේක තමයි ලෝක සත්‍ය ස්වභාවය. මේක ලොකු අකුසලයක්ම නෙවෙයි. මේ තුනත් කුසල කරගන්න පුළුවන්. තමා කරපු පින්කම්, දීපු දාන ගැන, කරපු සීලයන් ගැන, වඩපු භාවනාව ගැන හිතනකොට තමන් මේ ලෝක සත්‍ය තුලම තමයි බොහෝ වෙලෙ ඉන්නේ. අපි අද තියෙන ලැබපු මේ කුසලය මේ වාසි ටික අද ලබා ගත්තේ ඒ සංසාර චක්‍රය තුලම තමයි. ඒක වරදක්ම නෙවෙයි. හැබැයි ඒ ලෝක සත්‍ය තුල ඉඳීමේ තියෙන අවශ්‍යය තමයි අපට මහලුවෙන් මරණය සහ නැවත ඉපදීම කියන මේ අභියෝග ජය ගන්නට පුළුවන් කමක් නැහැ. බුදුදහමේ සඳහන් වෙනවා අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා. අවිද්‍යාව නිසායි සංඛාර හටගන්නේ කියලා. මොනද සංස්කාර කියලා කියන්නේ? අපුඤ්ඤාභි සංඛාර, පුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර. අකුසල් සංස්කාර හටගන්නවා. අත්තිබික්කවේ කම්මං කියලා බුදුහමර දැක්වුවා. කන්නන් කන්න විපාකම් කියලා. කළු විපාක ගැන දෙන කළු කර්ම අපි කරනවා. හිත අපිරිසිදු කරන කර්ම. දුගති ඉපදීමට හේතු වන කර්ම. පුඤ්ඤාභි සංඛාරත් කරනවා. අත්තිබික්කවේ කම්මං සුඛං සුඛ විපාකං. සැප විපාක ගැන දෙන සුදු කර්ම තියෙනවා. දිවි ලෝක බ්‍රහ්ම ලෝක වැනි තැන්වල ඉපදෙන්නට හේතු වන කර්ම. මෙන්න මේ දෙකම වෙන්නේ පින්නතුනි. එක පැත්තකින් කළු කර්ම, එක පැත්තකින් සුගතියට යන සුදු කර්ම විතරක් නෙමෙයි ආනිඤ්ඤාභි සංඛාර. අරූපාදර බ්‍රහ්ම ලෝකයට හේතු වන කාරණාත් කරන්නේ කොහොමද? සාමාන්‍ය ලෝකයා කරන්නේ අවිද්‍යා පත්‍ය සංඛාර. අවිද්‍යාව තුල ඉඳගෙන. මොකද්ද අවිද්‍යාව කියලා කියන්නේ? මොකද්ද නොදැනීම කියලා කියන්නේ? නොදැනීම කියන්නේ මේ ඇහැට රූපයක් දකිනකොට අපි මේ ඇහැ කලින් තිබුණා, මේ රූපයක් කලින් තිබුණා, ඒක මම දැනගත්තා, දැනගත්තු දේ ඒ විදිහටම ඉතුරු වෙනවා මගේ හිතේ, ඕන වෙලාවක මට ඒක ඒ විදිහටම මෙනෙහි කරන්න පුළුවන් කියන කාරණා. මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. අනිත් පැත්තෙන් යමක් මට පේනවා නම් මේ පේන්නේ බුදු පිළිමය, මේ පේන්නේ බිත්තිය, මේ පේන්නේ පුටුව, මේක මට ඕන වෙලාවක මේ විදිහටම බලන්නත් පුළුවන්, මම බලන විදිහට අනිත් හැම කෙනාටමත් පේනවා කියන කාරණා. මට මේක බිත්තිය නම් හැම කෙනාටම බිත්තියයි කියලා හිතන් ඉන්න. මට මේ පේන බුදු පිළිමේ හැම වෙලාවෙම බුදු පිළිමයක් කියලා හිතන් ඉන්න. පින්නතුනේ ඒක නෙවෙයි සත්‍ය. මේක බිත්තිය වුණේ මගේ ලෝකෙට. වෙන කෙනෙකුට මේක බිත්තියක් නෙවෙයි යාගේ ලෝකෙට. මට මේ මොහොතේ බිත්තියක් වුණාට ඊළඟ මොහොතේ මම අභිඥාවක් ලබා ගත්තොත් මට මේ බිත්තියෙන් එහා පැත්තට යන්නත් පුළුවන්. මේ මොහොතේ මගේ අත්දැකීමයි මේක තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි මේක මේ මොහොතේ හේතු නිසා හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා. මේ අත්දැකීම ඒ විදියටම අනාගතයට යන්නේ නැහැ කියන්නේ. මෙන්න මේකයි විද්‍යාව. මේකයි ප්‍රඥාව. මේකයි නුවණ කියලා කියන්නේ. හැබැයි මේ නුවණ නැතිකම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාවේ ලක්ෂණය තමයි අතීතයේ තමා දැකපු අහපු දේවල් මතක් වෙනකොටම මොකද්ද වෙන්නේ? ඒක ඒ දේ දැන් සිදුවෙනවා වගේ අපට හිතෙනවා. දැන් ගෙදර උදේ එනකොට මොකක් හරි සිද්ධියක් වුණා නම් ඒ සිද්ධිය දැන් මතක් කරනකොටම තාමත් ඒ වගේ වෙනවා කියලා තමන්ට හිතෙනවා. නැත්තම් තමන්ගේ අම්මා මිය ගිහපු කෙනෙක් සිහිපත් වෙනකොට ඒ සිද්ධිය දැන් සිද්ධියක් වගේ අපට පේන්නේ. කවුරු හරි බැනපු කෙනෙක් මතක් කරනකොට, උදව්වක් කරපු කෙනෙක් මතක් වෙනකොට ඒ උදව්ව දැන් කරන වගේ පේන්නේ. සිරිය පාදේ ගිහපු එකක්, රුවන්ල සෑඩ කරපු වන්දනාවක්, දමදිව වන්දනා ගමනක් ගිහපු එකක්, ජයත්‍රිම ආબોධියර කරපු දානයක්, මේක මතක් කරනකොටම අපට දැන් හිතෙන්නේ මේක දැන් සිදුවෙන දෙයක් වගේ මතක් වෙනවා. ඒ විතරක් නෙවෙයි අර බාහිර රූප ටික එහෙම අපේ ඉදිරියේ නිර්මාණය වෙනවා. නිර්මාණය වෙනකොට අපි හිතන්නේ ඒක ඇත්තයි කියලා. මේක තමයි අවිද්‍යාවේ ලක්ෂණය. මේක පිනුතුනේ මනසේ හැකියාවක්. මේක චිත්ත නියාමෙන් වෙන දෙයක්. මේක ස්ථාවරව දිගට තියෙන දෙයක් නෙවෙයි. ඒ මොහොතේ ඒ හේතු ටික එකට සකස් වෙනකොට මේ අත්දැකීම ලැබෙනවා. ඒකයි ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා යනවා. හිතේ හැකියාවක් තමයි හිතට පුළුවන් චිත්ත නියාමය අනුව අතීතයේ ඕනම දෙයක් මේ මොහොතට සීකල ගන්න. ඒක හිතේ තියෙන හැකියාවක්. ඒක කම්ම නියාමය නෙවෙයි. ඒකට කියන්නේ චිත්ත නියාමය කියලා. ඒකේ හිතේ තියෙන විශේෂ හැකියාව. එහෙම හැකියාවක් තිබ්බයි කියලා කියන්නේ නැහැ හිතේ මොනවා හරි දෙයක් ගොඩ ගැහිලා තැම්පත් වෙලා තියෙයි කියලා. අනිත් බොහෝ ආගම්වල කිව්වේ මේ මිනිස්යා දිගින් දිගටම ඉපදෙන ආකාරය දැක්කා. සත්‍යයා දිගින් දිගටම භවයේ සැරිසරන ආකාරය දැකලයි කිව්වා. ශරීරය වෙනස් වුණත් ස්ථිරවම අකණ්ඩව සන්තතියක් විදියට යන ආත්ම නিত্য සුබදයක් තියෙයි කියලා. බුදුදහමෙහි බුදුරජාණන් වහන්සේ අතීතයේ බෝධිසත්ව චරිත ගැන සඳහන් කළා. අතීතයේ එක එක පුද්ගලයන්ගේ ජීවිත කතා ගැන සඳහන් කළා. උන්වහන්සේ පෙරම් පුරපු ආකාරය සඳහන් කළා. නමුත් මේ සියල්ලක්ම විස්තර කළේ කර්ම න්‍යාය විස්තර කළේ පටිච්චසමුප්පාදය කියන පදනම තුල ඉඳගෙන. මෙන්න මේකයි බුදුදහමේ තියෙන විශේෂත්වය. අස්මින් සතිදං හෝති අස්මින් අසති දන්න හොති කියන කාරණය. මේ හේතු ටික තියෙනකොට තියෙනවා හේතු ටික නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියන කාරණය. එතකොට මෙන්න මේකටම තමයි වෙනත් විදියකින් පිනොතුනේ ශූන්‍යතාවය කියලා කියන්නේ. සමහර කෙනෙක් කියන්නේ ශූන්‍යතාවය කියන්නේ මුකුත්ම නැහැ කියලානේ. මුකුත්ම නැහැ කියන එක ශූන්‍යතාවය නෙවෙයි. ඒක අන්තයක්. ඒකට කියන්නේ නිහිලිසම් කියලා. නාස්තිකවාදී. ඒක අන්තයක්. ඒක එක්ස්ට්‍රීම් එකක්. මුකුත්ම ලෝකේ නැහැ කියන එක. ලෝකේ ඔක්කොම තියෙනවා කියන එකත් ඒකත් අන්තිය. ඒක ඇනිහිලිසම් කියන එක. සාස්ෘතවාදී කියන එක. බුදුදහමෙන් මේ ඇත සහ නැත කියන අන්ත දෙකේම මිදිලා අස්මින් සති දං හෝති අස්මින් අසති දං හෝති කියන ධර්මයට යන්නේ. හේතු තියෙනකොට මේක තියෙනවා. එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. වර්තමාන සිත නිරුද්ධ වෙන්නේ අනාගත සිතට බලපෑමක් කරලා. අතීතේ හටගත්තු සිත එතනම නිරුද්ධ වුණා. නිරුද්ධ වුණේ වර්තමාණයට උදව්වක් කළා, බලපෑමක් කළා. වර්තමාණයට බලපෑමක් කළා හටගත්තු සිත වර්තමාන හිත එතනම නිරුද්ධ වෙනවා. අනාගත සිතට බලපෑමක් කළා. හරියට පහනක් එක පහනකින් තවත් පහන් පෙළක් දැල්වගෙන යනවා වගේ. එක පහනකින් අනිත් එකට දෙයක් ගියේ නැහැ. එක පහනෙන් කලේ අනිත් පහනට දැල්වෙන්න උදව්වක් කර එක විතරයි. එතකොට අපිත් මේ සසර යන්නේ මෙන්න මේ වගේ අනිත්‍ය පදනම් වෙලා තියෙන සංතතියක් නිසා අඛණ්ඩව යන නොකෙඩෙන වැල නොකෙඩි යන දෙයක් නෙවෙයි. එතකොට පින්නොතුනි මෙන්න මේකේ ලක්ෂණය තමයි සසර සැරිසරන සත්‍යයන් විදියට අපි නිතරම හිතන්නේ මේ නිරුද්ධ වෙච්ච අතීතයේ නිතරම තමන්ගේ තියේ කියලා. එතකොට අපි පින්කම් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ලෞකික කුසලිය තුල අපි බලාපොරොත්තු වෙන්නේ පින්නතුනි අපි වැඩිපුර කුසල් දහම් කරලා වැඩිපුර මතක් වෙන දේවල් හොඳ පැත්ත දේවල් ටික වැඩි කරගන්න. දන් දීලා සීල රැකලා භවනා කළා හොඳ තැන් බලලා සිද්ධාස්සන වන්දනා කළා ඒවකින් අපි කරන්නේ ජීවිතේ වැඩිපුර ප්‍රමාණයක් මතක් වෙනකොට හොඳ දේවල් මතක් වෙන විදිය දේ කරන එක තමයි කරන්නේ. ඒ දේම තමයි පිනුති නැතැමිට රැයට සිහිනෙදිත් අපට පේන. ජීවිත කාලේ කරපු දේවල් ටික සිහිනෙදි මතක් වෙනවා. හැබැයි මතක් වෙනකොට ලක්ෂණය තමයි ඒ හැමදේම තාම ජීවත් වෙනා වගේ තමයි පේන්නේ. මියගිය ඥාතීන් වුණත් කුඩා කාලේ සිහිනෙදි පේනවා අපට. පේනකොට ඒ කවුරුත් මැරිලා නැහැ, ඔක්කොම ඉන්නවා තාම ඒ කට්ටිය. ඒ කියන්නේ මොකද්ද? අපි මේ ෆයිල්ස් ටික අතීත එක්ස්පීරියන්සස් ටික අපි තාවකාලිකව ක්ලෝස් කරලා තියෙනවා, සම්පූර්ණ ඩිලීට් කරලා නැහැ. ඕන වෙලාවක මේ ෆයිල් ඕපන් වෙනවා අපි. රාත්‍රියේ නිින්දේදී වෙන්නේ මේ ෆයිල්ස් විටින් විට ඕපන් වෙනවා. ඕපන් වෙනකොට අපිට පේනවෙන්නේ මේ ඇස් වලින් වර්ණය බලන්න ඕනේ නැහැ. මේ කනින් ශබ්ද අහන්න ඕනේ නැහැ. මන ආයතනෙන් ඔක්කොම සබ්බේ ධම්මා මනෝ විඤ්ඤා මනෝ ධාතුය විඤ්ඤාය කියපු විදිහට මනසින් ඔක්කොම වර්ණයන් හිතන් බලන්න පුළුවන්. ඒක තමයි මානසික විශේෂ හැකියාව. මෙන්න මේ ස්වභාවය මත පින්නතුනි අපි සසර දිගටම යනවා. රාත්‍රියේදී සිහිනයේදී පේන්නේ අපට මේ ජීවිත කාලේ මොන දේපු අත්දැකීම් ටික විතරයි. නමුත් පින්නතුනි මරණාසන්න මොහොතේ ප්‍රතිසන්දි විඥානයේදී මොකද වෙන්නේ? ප්‍රතිසන්දි විඥානයේදී මුළු සසරම කල්ප 100 ගානක දේවල් ටික ඔක්කොම එකම ලයින් එකකට තියලා අපට පේන්න ගන්නවා. මොකද අපි අනිත් ආයතන එක දුර්වල වෙනකොට මන ආයතනෙන් මේ ඔක්කොම ටික අපිට ස්පර්ශ කරන්න පුළුවන්. අන්න ඒ අවසාන අවස්ථාවේදී තමයි ඊළඟට භවයේ තීරණය වෙන විඥානය හටගන්නේ. ඉතින් මෙන්න මේ තත්ත්වයක් මත බුදුදහමෙන් එක පැත්තකින් අපට සුගතිගාමී වෙනට ආරක්ෂාව තියලා ඊට පස්සේ අපි ඒව දෙවෙනි පියවරට අරගෙන යනවා. මොකක්ද අරගෙන යන්නේ? ඒ අරගෙන යෑම තමයි මේ ලෝකේ කිසිම කෙනෙකුට නොතේරෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් විතරක් ලෝකෙට අවබෝධ කරගන යථාර්ථයක් උන්වහන්සේ ඉදිරිපත් කළා. මේක තමයි මෝක්ෂ මාර්ගය පටිසම්පාදය පදනම් වෙච්ච මේ චතුරාර්ය සත්‍ය දේශනාව. මොකක්ද? ඒ තමයි මේ ලෝකේ යථාර්ථය. මේ ලෝකය කියලා කියන්නේ මොකක්ද? ලෝකය කියලා කියන්නේ මේ ඇස කන ආදී ආයතන 6, රූප ශබ්ද ආදී බාහිර අරමුණු 6. මේක තමයි අපේ ලෝකය. මේ ලෝකයේ ලක්ෂණය මොකක්ද? මේ හැම ඉන්ද්‍රියක්ම හැම අරමුණක්ම කලින් තිබිල එක දිගටම නේව නෙවෙයි, මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙන ස්වභාවයක් මේ තියෙන්නේ. එතකොට අපට දුක හටගන්නේ ඇයි? දුක හටගන්නේ මේක නිරුද්ධ වුණත් මේක තාම තියෙනවා කියන හැඟීම. ඇසාදී ආයතන, රූපාදී අරමුණු, මේවා කලින් තියෙන දේවල් අත්දැකීම ලබන අවස්ථාවේ තියෙන මේ විදිහටම අත්දැකීමෙන් පස්සේ තෝන කාලෙක සිහි කරන්න පුළුවන් කියන කාරණය. මෙන්න මේ අවිද්‍යාවෙන් දුර වෙලා මේ සියලුම අත්දැකීම් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා අපි දන්නවනම්, දන්න විතරක් නෙවෙයි දකිනවනම්. ජානතෝ වහං භික්ඛවේ පස්සතෝ ආස්මානං කයං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ. ඒකාතකින් සුතමේ ඥාණයෙන් අසා දැනගන්නට ඕන. ඊට පස්සේ චින්තාමේ ඥාණයෙන් නැවත නැවතත් මේක සිහි කරන්නට ඕන. භාවනාමේ ඥාණයෙන් සමත විදර්ශනාවලින් මේක තුලම අපි ස්ථාවර වෙන්නට ඕන. මෙන්න මේ තුන තමයි අපට තියෙන්නේ. එතකොට ඇසෙන් රූපයක් බැලුවත්, කනෙන් ශබ්දයක් ඇහුවත්, නාසයෙන් ගඳ සුවඳක් වින්දත් මේ හැම දෙයකම ලක්ෂණය මොකද්ද? අහුත්වා සම්මුතම් හුත්වා නබවිස්සති. පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. මේක අපි අසහා දැනගත්තට විතරක් බෑ. මේක අසහා දැන ගැනීම සුතුමේ ඥානය. ඊට පස්සේ මේ තුල ජීවත් වීම තමයි සති සම්පජඤ්ඤය කියලා කියන්නේ. සිහියෙන් ඉන්නටත් ඕන. ඒ වගේම නුවණින් බලන්නටත් ඕන. දැනුම තිබ්බට විතරක් බෑ. ඔබට ඩ්‍රයිව් කරන්න පුළුවන් වුණාට විතරක් ඔබට සේෆ්ටි එකක් නැහැ. ඔබට සේෆ්ටිය තියෙන ඔබ හැම මොහොතෙම සිහියෙන් ඉන්නවා. ඔබ අවුරුදු 50 ඩ්‍රයිව් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි එක තත්පරෙන් ඔබේ සිහිය නැති වුණොත් ඔබ අනතුරටපත් වෙනවා. ඒ නිසා තමයි කියන්නේ හොඳ රියදුරෝ දෙන්නයි ඉන්නේ කියලා ලෝකෙ. කවුද දෙන්න? තාම ඩ්‍රයිව් කරන්න පටන් ගත්තු නැති කෙනත්, මිය ගිහපු කෙනත් කියලා. හොඳ ඩ්‍රයිවර්ස්ලා දෙන්නයි ලෝකෙ ඉන්නේ කියලා. අනිත් ඕනම කෙනෙක් යතින් ඔබ ඇතැමිට උදම්මනන්න පුළුවන් මට කවදාවත් මගේ අතින් අනතුරක් වෙලා නැහැ කියලා. හැබැයි ඊළඟ මොහොතේ වෙන්න පුළුවන්. එක මොහොතෙන් සිහි නැති වෙච්ච ගම කොයිතරම් එක්ස්පීරියන්ස් එකක් තමන්ගේ තියුණත් තමන් අනතුරටපත් වෙන පුළුවන්. එනිසායි මෙන්න මේ අවධානය කියන එක තමයි මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ. මේ අවධානය තියෙනට ඕන. ඇලර්ට් එක තියෙනට ඕන. මෙන්න මේ මයින්ඩ්ෆුල්නස් එක දිනු කිරීම තමයි සම්පූර්ණ බුදුදහමේ බෑග්ග්‍රවුන්ඩ් එක කියලා කියන්නේ. එතකොට මේකට එන්න කලින් මේ ප්‍රොසෙස් එක දැනගෙන ඉන්න ඕන. ඇයි අපි මේක වඩන්නේ? ආනාපාන සතිය කරත්, ධාතු මනසිකාරය කළත්, නවසීවිතකය කළත්, ඉරියාපතය කරත්, සම්පයඤ්ඤය කළත්, කුමන භාවනාවක් කළත් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මෙන්න මේ අවසානයේ සමුදේවය දකින්න එකේ එක්ස්පීරියන්ස් එක වැඩි කරගන්න. දැන් අපි කියමු යම් කිසි කෙනෙකුට ගයක් හදන්න ඕන. ගයක් හදන්න ඕන නම් ගමක වගේ නම් ගොවි ජනපදයක කෙනෙක් නම් කවුරු හරි කියයි ඔයා මෙන්න මේ අක්කර 10ක කුඹරක් වගා කරන්න. නැත්නම් අක්කර 25ක් වගා කරන්න. එතකොට ගෙයින් අතිවාරම් හරි දාගන්න පුළුවන් කියලා. එතකොට එයා කුඹරක් ගන්නවා, කොටනවා, වතුර බඳිනවා, වීහෙලනවා, කුඹරට පොර දානවා. මේ හැමදේම කරන්නේ මොකටද? යා කුඹුරේ ඈ කුඹුර පුරන් කරනවා. කරනකොට කවුරු හරි ඇහුවොත් මොකද්ද මේ කරන්නේ කියලා? එයා කියන්නේ කුඹුර කොටනවා කියලා තමයි කියන්නේ. නමුත් එයා ගොළුවේ තියෙන මොකද්ද? ගේ හදනක තියෙන. අන්න ඒ වගේ අපෙත් එහෙම තමයි. අපි අම්මට තාත්තට සලකනවා. සලකන්නේ ඇයි? ඒ එනර්ජි එක අපි අරගෙන ඒ සතුට අරගෙන අපි නිරෝගී වෙලා මේ ගමන හොඳට කරන්න. අපි රැකියාවට යනවා. යන්නේ ඇයි? අපි රැකියාව කළා මේ ආහාර පාන ටික ලබාගෙන පින්දහම් කළා මේ ගමනට උදව්වක් කරගන්න. අපි පන්සලේ හාඳුනන උපස්ථාන කරනවා. හාඳුනන්ගේ හොඳට මේ බණ ටික අහගන්න අපි. අපි අනිත් අතින් සිල් සමාදන් වෙනවා. තවත් මේ භාවනාව ප්‍රැක්ටිස් කරගන්න. අපි හොඳ ගැඹුරු ධර්ම කාරණා වාහන යන ගමනුත් අහනවා. මේ හැමදේම කරන්නේ මොකටද අපි? අපි කරන්නේ මෙන්න මේ සමුදේ වැය බලන මොහොත තමයි දුකේ නිදහස වෙච්ච මොහොත. මෙන්න මේ හට ගැනීම නිරුද්ධ වීම බලන වාරයේ වැඩි කරලා ඒ තුලම හිත අඛණ්ඩව ස්ථාවර කරගන්න එක තමයි අපේ අනාගත ගෝල් එක. සිහිනය, ප්‍රාර්ථනා. මෙන්න මේ ප්‍රාර්ථනා ඔළුවේ තියාගෙන තමයි අපි මොනව කරත් කරන්නේ. එතකොට අපි අර ට්‍රැක් එකෙන් පිටියන්නේ අපි. පොඩි පොඩි ඒවට ගහ බැන ගන්න අනිත් අයත් එක්ක. චූටි චූටි ප්‍රශ්න ඇති කරගන්නේ අපි බැනුම් අහගෙන හරි මොඩිය වගේ හරි අපි ඉන්නවා. මොකද අපේ ලොකු ගෝල් එකක් හිතේ තියෙනවා. අන්න ඒකට යන්න තමයි තමන් මේ යන්නේ. තමන් නැති ප්‍රශ්න අනිත් අයත් එක්ක ඇති කරගන්නේ. පුළුවන් තරම් දුරට ප්‍රශ්න අඩු කරගෙන අනිත් අයට උදව් උපකාර කරගෙන තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය දිනු කරගනිමින් මේ ගමනට අපි ටිකෙන් ටික යනවා. මෙන්න මේ යන ගමනේදී මූලික පියවර තමයි මේ සතර සතිපට්ඨානය තුළ අපි හැසිරෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා සතිපට්ඨානං ඕ භික්ඛවේ දේසිස්සාමේ සතිපට්ඨාන භාවනංච කියලා. මේ සතිපට්ඨානය තමයි වැදගත්ම මාවත. මේ ධර්මඥානය ලැබිච්ච කෙනාට ස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, ධාතු වශයෙන්, නාම රූප වශයෙන් මේ කුමන හෝ දෙයක අපි අනිත්‍යතාවයේ යම් කිසි මොහොතක දකිනවනම් මේ ඇස පෙරපසුන වී මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. ඇහැට දකින රූපයත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වුණා. චක්කු විඥානය, චක්කු සංපස්සය, චක්කු සංපස්ස වේදනා, රූප සංඥා, රූප තණ්හා, රූප විතක්ක, රූප විතාර, රූප සංචේතන මේ හැමදේම මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනා කියලා අපි දකිනවනම් මොහොතක ඒ දකින මොහොතේ අපේ හිත බාහිර රූපේ බැසගන්නේ. අපි සම්පූර්ණ ප්‍රඥාව තුළ ඉන්නේ. ඒ මොහොත තුළ අපේ ශරීරයේ කොයිතරම් වේදනාවක් තිබුණත් ඒකෙන් තමන්ට දුකක් නැහැ. අන්නේ හිතන මොහොත තුළ තමන් සන්තකෝ සියලුම දේවල් තමන්ට හැමෙල තිබුණත් තමන්ට දැනෙන්නේවත් නැහැ. අන්නේ සිහි කරන මොහොතෙහි බන්දුල මල්ලිකාව හරියට මේ වෙලාවේ හරියට සිත පිහිටුවගත්ත මේ යථාර්ථයට තමන්ගේ දරුවන් 32 දෙනාත් තමන්ගේ ස්වාමියා වෙච්ච බඳුර සේනාධිපතියත් මිය ගිහිපු දුකවත් යැයි වෙනවත් ආවේ නැහැ. පින්නතුනේ මෙන්න මේ යථාර්ථයේ යම් කිසි වෙලාවක අපි සිහි කරනවා නම් ඒ සිහි කරන මොහොතේ අපි දන්නවා මේ බාහිර ලෝකයක් ඇතැයි කියලා තමන් ගන්න අවිද්‍යාවෙන්. බාහිර ලෝකයක් කියලා තියෙන්නේ ඒ සිහි කරන මොහොතට විතරයි. ඒකත් බාහිර භෞතික දෙයක් නෙවෙයි ඇත්තටම. මොකද්ද තියෙන්නේ? තමන්ගේ මනසින් ගන්න ස්කන්ධ පංචකය. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයක් තියෙනවා. ඒ ස්කන්ධ පංචකය තමයි අපේ සම්පූර්ණ ජීවිතය කියලා කියන්නේ. දරුවෙක් ඉන්නවා කියලා කියන්නේ. අපට හිතන මේ මගේ පුතා, මගේ දුව, මගේ ස්වාමි පුරුෂයා, භාර්යාව කියලා හිතනවා. ඇත්තටම අපි මේ කියලා ගත්තේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන ටිකක් මේ මොහොතේ හටගන්න ලෝකයක් තමයි මේ මගේ කියලා මේ ගත්තේ. ඇත්තටම භෞතික දෙයක නෙමෙයි මේක තියෙන්නේ. භෞතික දේ තුල නම් තමන්ගේ දරුවා හෝ ඥාතිවරයා ඉන්නේ. ඒකේ නම් මිය ගියොතින් අපි සල්ලි දීලා ආව ආදාහනය කරවන්නේ නැහැ නේද? බාහිර කෙනෙක් මිය ගියාම අපි අතින් සල්ලි දීලා අපි ආදාහනය කරලා අලු ටික ගෙදර ගේනෝනේ. එහෙනම් මේ භෞතික රූපයේ අම්මා තාත්තා දරුවා කියලා කිව්වේ නැහැ. පේනතුනි ඒක උපයෝගී කරගෙන අපේ මනසෙන් ගොඩනගාගත්තු මේ සංඥා ටිකයි අපි දරුවා කියලා මේ ගත්තේ. තනිකරම මේ අවිද්‍යාවෙන් ගත්තේ මේකත්. මේකත් ස්ථාරවම දිගට තියෙන දෙයක් නෙවෙයි. ඒ මොහොතේ සිහි කරන මොහොතේ විතරයි ඒකත් තියෙන්නේ. එතකොට මෙන්න මේක යථාර්ථානුකූලව සිහි කරවතින් තමයි මේ දුකෙන් නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. හැබැයි දුකෙන් නිදහසු නැහැ කියලා දරුවා අත්හරින එක නෙමෙයි මේ කියන්නේ. දරුවා ලෙඩ වුණාම තෙල් ටිකක් ඔළුවේ ගන්න නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. දරුවා කැඳුන්නේක හොදන්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ ටික කළා දරුවාට දෝකේ ඉන්න අවස්ථාව ලබා දෙනවා. හැබැයි මේක නුවණින් තේරුම් ගන්නකොට දුක්ඛ සත්‍ය කියන එක පින්නතුනේ අත්හරින දෙයක් නැහැ. දුක්ඛ සත්‍ය නම් මොකද කරන්න ඕන? දුක්ඛ සත්‍ය පිරිසිඳ දැනගන්නයි ඕන. දුක්ඛ සත්‍ය අයින් කරන්න අපිට බෑ. දුක්ඛ සත්‍ය අයින් කරන්න කියලා බුදුහණෝ කියලත් නැහැ. දුක්ඛ සත්‍ය පිරිසිඳ දැනගන්න තියෙන්නේ. සමුදය සත්‍ය අයින් කරන්න තියෙන්නේ. සමුදය සත්‍ය කියන්නේ මොකද්ද? යායන් තණ්හා කෝනෝ භවික නන්දි රාග සාගතා තතර තතරා විනන්දිනේ. මෙන්න මේ දෙයට තියෙන ආසාව තමන්ගේ අභ්‍යන්තරයට තියෙන ආසාව නිසා තමයි තමා කැමති දේවල්ට ආසා කරන්නේ. ඒ වගේම තමන් අකමැති දේවල්ට එක්ක ද්වේෂ කරන්නේ තමන්ට තියෙන කැමැත්ත නිසා. ද්වේෂය සහ ලෝභය කියන දෙකටම මුල තමන්ගේ මේ නන්දි රාගය. මෙන්න මේ නන්දි රාගය තමයි සමුදය සත්‍ය කියන්නේ දුකට හේතුව කියලා කියන්නේ. මේ නන්දි රාගය දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ කොහමද? අන්න ස්කන්ධ පංචකේ නුවණින් දැක්කොත්. ස්කන්ධ පංචකේ දකින තරමට මේ සමුදය සත්‍යට තියෙන බැඳීම අඩු වෙනවා. ඔහු නිරෝධයටපත් වෙනවා. ඒ නිරෝධ සත්‍යයටපත් වීම කියලා කියන්නේ අනිත් පැත්තෙන් යා මාර්ග සත්‍යයේ දුරගමනක් ගිහිල්ලා ආරස්ඨංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා නැත්තම් සමත විදර්ශනා යා වඩන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ හතර මේකට සමාන්තර යන්නේ. දුක්ඛ සත්‍ය පිරිසිදු දැනගන්නට ඕන, සමුදය සත්‍ය ප්‍රහිණ කරන්නට ඕන, නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්නට ඕන, මාර්ග සත්‍ය වඩන්නට ඕන. මෙන්න මේ ගමන් මාර්ගයේ ප්‍රධානතම බෑග්ග්‍රවුන්ඩ් එක තමයි වපසරිය තමයි භූමිය තමයි පිටු විශ්ය තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. එතකොට සතර සතිපට්ඨානය වඩන කලින් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ආදිකේනේව දිට්ඨින් චුජුකා හෝති සීලංච පරිසුද්ධං හෝති කියලා. දැක්ම ඍජු කරගන්නට ඕන, සීලය පිරිසුදු කරගන්නට ඕන කියලා. දැක්ම ඍජු කරගන්නවා කියන්නේ මොකද්ද? දිට්ඨින් චනුපගම්ම සීලවා කියන කතාව. ලෝකයක් ඇත හෝ නැත කියන මේ අන්ත දෙකේම මිදෙන කතාව. පරිසම්පාදයේ පිළිබඳ අවබෝධයෙන් අස්මින් සතිදං හෝති අස්මින් අසතිදං නොහෝති. මේ ඇති කල්ලි ඇති වෙනවා, මේ නැති කලෙ නිරුද්ධ වෙනවා කියන කතාව. ඉමස් උප්පාදාය දන් උප්පජ්ජති ඉමස් නිරෝධාය දන් නිරුද්ධති කියන කාරණේ. මේ හට ගැනීමෙන් මේක හට ගන්නවා, මේ නිරුද්ධ වීමෙන් මේක නිරුද්ධ වෙනවා කියන කාරණේ. එනත් විදිහකින් කියනවා නම් යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන කාරණේ. විවිධ වචන වලින් බුදුහාඳුරෝ මේ යථාර්ථයේ ලෝකයේ හැම ඉදිරියපත් කළා. පින්නතුනි මෙන්න මේ යථාර්ථයෙන් නොනේ තියාගෙන තමයි දැන් මේ තැනැත්තා සතර සතිපට්ඨානය වඩන. මුලදී ආනාපාන සතිය වඩනවා. පිමුණුළු සඳහන් කළේ ආනාපාන සතිය වඩන ක්‍රම දෙකක් තියෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ දීඝනිකායන මහා සතිපට්ඨාන සූත්‍රයේ විස්තර කළ තියෙන විදිහට ආනාපාන සතියෙහි කායනපස්සනා කොටස විතරයි දක්වලා තියෙන්නේ. ආනන්ද සූත්‍රය, ආනාපාන සති සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය වැනි තැන්වල ආනාපාන සති ක්‍රම 16ක් දක්වලා තියෙනවා සතර සතිපට්ඨානෙම වැඩෙන විදියට. අපි මුලින් සඳහන් කරමු, සාකච්ඡා කරමු මහා සතිපට්ඨාන සූත්‍රයෙන් ක්‍රමය. මහා සතිපට්ඨාන සූත්‍රයෙන් විදියට විශේෂ කාරණයක් දැක්වෙනවා සතින් උපට්ඨපෙත්වා කියන කාරණේ. සිහිය අභිමුඛ කර ඉන්නට ඕන. අපි කුමන භාවනාවක් කළත් නාසිකක් ගේවා මුඛ නිමිත්තේවා කියපු විදියට මේ ආශ්‍රිතව සිත තියාගන්නට ඕන. ඒක ආනාපාන සතියේ විතරක් නෙවෙයි. මෙතන තමයි සිහිය බැඳ තමන ස්ථානය. අර චප්පානක සූත්‍රයෙන් දැක්වෙන විදියට සත්තු හය දෙනෙක් අරගෙන එක පැත්තකින් ඒ සත්තු හය දෙනාගේ වලිග ගැට ගහන්නත් ඕන. අනිත් පැත්තෙන් ඒ වලිග හයම යුක්ත ඒ වලිග ටික එක ශක්තිමත් කණුවක බඳින්නටත් ඕන. අන්නේ ශක්තිමත් කණුවක මේ සත්තු හය දෙන බැඳ වගේ තමයි මේ ආයතන හය මේ සතියෙන් උපට්ඨපෙත්තා කියන විදියට මෙයා සිතව නිතරම සිත තියාගන්නට ඕනේ. නිකන් වැඩ කරනකොටත් මේ ආශ්‍රිතව හිත තියාගෙන ඉන්නේ. එතකොට හිත කොහේ ගියත් තමන් ලනු අතේ තියන් ඉන්නේ. කොහේ ගියත් මෙතෙන්ට එන්න ඕන අයියා. නැත්තම් අපි භාවනාවක් කළත් කොහේ හරි ගිහිල්ලා ගිහිල්ලා නවතින අන්තිමන කොතනින් නැතර කළාද කියලා තමන්වත් දන්නේ නැහැ. තොර සිහිය තියාගෙන ඉන්නවා කියන්නේ නිතරම මේ ආශ්‍රිතව සිහිය තියාගෙන තමන් කටයුතු කරනවා. කයින් කටයුතු කරනකොට, වචනයෙන් කටයුතු කරනකොට, සිතට සිතුවිලි එනකොට තමන් දන්නවා සිත සිතට කොണ്ട് මේ දැන් තමන්ගේ මයින්ඩ් එකම තමයි තමා රීඩ් කරන්නේ කියලා දන්නවා. අතීතයේ ගෙන බැනපු එකක්, උදව්ව කරපු එකක් හිතනකොටම දන්නවා මේ තමන්ගේ හිතයි තමන් මේ කියවගන්නේ කියලා. ඒක තුල ගිහිලා තමන් දුක් විඳින්නේ නැහැ ඊට පස්සේ. අන්න ඒකට තමයි මේ සති නිමිත කියනක තියෙන්නේ. මේක නැත්නම් අපි සිත ඔහේ ආයාල යනවා කැමිට කුසල අරමුණුලත් යනවා. පට වන්දනාව යනවා වගේ. සරස්ම ස්ථානවලත් යනවා, අටම ස්ථානවලත් යනවා. ඒ අතර ඉතින් තව තව තැන්වලත් ගිහිල්ලා එන්නේ මේක. හැබැයි කොහේ ගියාද කියලා ඒකවත් දන්නේ නැහැ. නමුත් දැන් අපි දන්නවා වට වන්දනාවේ ගියා, සතර පහේ ගියාත් අපි දන්නවා මෙතන සිත තියාගෙන ඉන්නේ තමන්ගේ මයින්ඩ් එක යන තැන තමන් දන්නවා. කොහේ ගියත් වැඩි වෙනවා කකුසල පැත්ත තියන්න වෙන්නේ. අපි අපේ සිහිය තියාගෙන ඉන්නේ. එතකොට රාගයක් ආවත් දන්න දැන් රාගය ආවයි කියන එක. සරාගංවා චිත්තං සරාගං චිත්තං දි පජානාති. තමන් දන්න දැන් රාගසහිත හිතකයි තමන් ඉන්නේ කියලා. ඒ වගේම රාගෙ නැති වෙලා වෙද්ද දන්න විතරාගංවා චිත්තං විතරාගං චිත්තං දි පජානාති. ආනාපාන සතිය ගන්නකොට ආනාපාන සතිය කරනවා. තමා ඉරියව්ව දැන් වාඩි වෙලින්ම කියන එක සිහි කරනවා. එතකොටම තමන්ගේ හිතට කවුරු හරි ගැන අමනාපයක් වෙන බැනපු කෙනෙක්. සදෝසං වාචිත්තං සදෝසං චිත්තං දි පජානාති කියලා දන්නවා. ඒකේ සමුදියය බලන තමන්. ඊට පස්සේ තමන් දැන් භාවනා කරන්න වාඩි වෙලෙන්නේ දැන් පොන්දිය අමාරුකුත් වගේ වෙනවා. ඊට පස්සේ දන්නෝ මේක සාමිස එකක් නෙවෙයි නිර්ආමිස එකක්. නිර්ආමිසං වා දුක්ඛං වේදනං වේදියාමීති නිර්ආමිසං වා දුක්ඛං වේදනං වේදියාමීති පජානාති. දැන් මේ වේදනාව නිරාමිස වූ වේදනාවක්. මේක කෙලෙස් සහිත ලබන වේදනාවක් නෙවෙයි. මේක කෙලෙස් දුරු කරගන්න විරාගී ගමනකට ගිහිපු වෙලාවේ ලැබපු දුකක් කියලා එක තමන් දන්නවා. ඒකත් ස්ථිර තියෙන දෙයක් නෙවෙයි. මේ වේදනාව ස්පර්ශයෙන් හටගත්තේ එතරම් නිරුද්වන දෙයක් කියලා දන්නවා. මගේ වේදනාව මට වයිනා වේදනාව වගේම අනිත් කෙනාගේ වේදනාවත් ස්පර්ශ නිසා හටගත්තා. සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. ඒක ස්පර්ශ නිසා හටගත්තා. ස්පර්ශෙන් නිරුදිනවා කියන එකක් දැක්කා. නැචකින්ති ලෝකේ උපාදීයති. මේ කිසිවක් තමන් උපදි වශයෙන් තමන් ග්‍රහණය කරන්නේ නැහැ. හට ගැනීම නිරුද්ධියම දකිනකොටම තමන්ට මම මගේ ආත්ම වශයෙන් ගන්නෙ නැහැ. එතකොට තමන් දුර ගමන ගියාට පස්සේ තමන්ට අධ්‍යගෙන ස්වභාවය මේ සඳහන් කළේ. එතකොට තමන් කුමන දෙයක් කළත් හැම දෙයක්ම තමන්ට භාවනා කරන අරමුණ මේ තියෙන්නේ. සියලුම දේවල් භාවනා කමටහන්නේ. තමන්ට කිසිම ප්‍රතික්ෂේප කරන්න මොනවාක්වත් නැහැ ලෝකේ. ඇහැට රූපයක් දැක්කත්, කනට ශබ්දයක් ඇහුණත්, ඇඟට වේදනාවක් ආවත්, හුස්ම ගත්තත් ඒ වගේම කායනුපස්සනාවේ සඳහන් කරනවා සම්පජඤ්ඤ පබ්බේදී උදේ අවදි වෙච්ච මොහොත පටන් රාත්‍රී නිඳට යාම දක්වා කරන හැම දෙයක්ම සිත මේ අභිමුඛව තියාගෙන තමන් කරන්නේ. හැම දෙයක් තුළම වර්තමානයේ තුලේ කරන දේ ගැන ඉතාම අවධානයෙන් ඉන්නවා. ඉන්නව විතරක් නෙවෙයි අනිත් පැත්තට ඒකේ හට ගැනීම නිරුද්ධියම දකින. පින්නතුනි මෙන්න මේ තුලම තමයි ඔහුගේ ජීවිතය බවට පත් වෙන්නේ. ඔහුට භාවනාවෙන් බැහැර අවස්ථාවක් නැහැ. උපරිම ලෙස සතර සතිපට්ඨානය තුල ඉන්නවා. ඒ වටේ වැට කඩලු හතරක් වගේ හතර පැත්තෙන් භාවනා හතරක් පිටින් පිට ඔහු කරනවා. ආරක්ෂක භාවනා හතරක් තියෙනවා. මොනවද ඒ? බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණානුස්සති. ඉතීමා චතුරාරක්ඛා බික්ඛු භාවේ සීලවා. සිල්වන්ත සසර බිය දක්නා කෙනා බුද්ධානුස්සතිය වඩනවා. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ කියන මේ බුදුගුණ නිතරම මෙනෙහි කරනවා. ඔහුගේ ලෝකය බුදුරජාණන් වහන්සේ. ඒ වගේම සබ්බේ සත්තා භාවං සුඛිතත්තා කියලා මුළු ලෝකයටම අම්ම කෙනෙක් වගේ දරුවන් දිහා බලනවා වගේ ලෝකයක් දිහා බලනවා. තමන්ගේ ශරීරයේ තියෙන කේසාලෝමා ආදී මේ දෙතිස් ගුණපයන් තමා දකිනවා. එතකොට බුද්ධ ඝනසුතිය වඩනකොට ශ්‍රද්ධාවෙන් සිත දිනු වෙනවා. මෛත්‍රිය වඩනකොට අමනාපයෙන් ද්වේෂයෙන් හිත මිදෙනවා. අසුභය වඩනකොට රාගයෙන් සිත මිදෙනවා. ඒ අතර සබ්බේ සංඛාර අනිච්චා නැත්තම් ජීවිතං අනියතං මරණං නියතං කියන මේ යථාර්ථය. ජීවිතය හැම මොහොතකම මරණය කරා ළඟා වෙන එකක් කියලා සමාන් දකිනවා. ඒ දැකීම අප්‍රමාදී බව ඇති කරන්න හේතු වෙනවා. තමා වේගයෙන් මහලු බව මරණය කරලා යන්නේ. තමා වේගයෙන්ම හැරමිටිය සොයාගෙන මේ යන ගමන සුසාන භූමිය කරා යන ගමනක් මේ තියෙන්නේ. ඒ සුසාන භූමිය වෙතයි මේ වාහනේ යන්නේ. මේ වාහනේ යන ගමන් ඉතින් කේක් කපනවා, සාද පවත්වනවා, උපන්දින සමරනවා, වෙඩින් වලට යනවා. ඔක්කොම මේ කරන්නේ සුසාන භූමිය කරා යන වාහනයක නැගලා මේ අපි කරන. දිනදින කමතක් කරන්න එපා. මෙන්න මේත් එක ලොකු සංවේගයක් හට ගන්නවා. ඒ මොහොත ලං වෙච්ච අවස්ථාවේදී අපිට අයිතිව තියෙන ඔක්කොම දේවල් ටිකෙන් අපිට තත්පරයක් අත්වත් දැඩි පුරින දෙන්නේ අපිව ඇදලා විසිකලා දාන මේ තියෙන දේවල් ටිකෙන්. අපිත් එක්ක හිටියනෙත් ඔක්කොම ඥාතින් දෙකින් දිද්දී අපිව අයින් කරන මෙතන. මේ මරණාසන මොහොත ආපු වෙලාවේදී. ඉතින් මේ මොහොතෙන් අපට ගැලවීමක් නැහැ පින්නතුනි. නමුත් එතෙන්ට කලින් තමා උපරිම ලෙස මේ පිළිසරණ රැකවරණය සුරක්ෂිත භාවය අපි ලබා ගන්නට ඕන. ඒ නිසා තමයි ධම්මං විනානත්ති පිතාච මාතා කියලා කිව්වේ ධර්මයේ හැර මවක් පියෙක් නැහැ කියලා. එනි මේ ධර්මයෙන් පිළිසරණ ලබා ගන්නට ඕන. ධම්මදීපා භික්ඛවේ විහෙරද ධම්මසරණා කියන්නේ මේකයි. ධර්මයේ පහනක් දිවයිනක් භූමියක් ආලෝකයක් කර ගන්නට ඕන අපි. අන්න ඒ ධහම පිළිසරණ කරගත්තු කෙනාට පින්නතුනේ මේ කිසි දෙයක් ලෝකේ අභියෝගයක් වෙන්නේ නැහැ, දුකක් වෙන්නේ නැහැ ඔහුට. ඔහු උපේක්ෂාවෙන් ලෝකයේ දෙස බලන කෙනෙක් බවට පත් වෙනවා. ඔහු දුකෙන් නිදහස් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ ගමනේදී පින්නතුනි මේ සතර සතිපට්ඨානය කියන එක ඊටාම වැදගත්. සතර සතිපට්ඨානය වඩනකොට සතර රිද්ධිපාද, සතර සම්‍යප්ප්‍රධාන වීරිය, පංචේන්ද්‍රිය, පංච බල, සත්‍ය බොජ්ජංග, ආරස්ඨංග මාර්ග, සමත විදර්ශනා කියන මෙන්න මේ ගුණාංග වැඩෙනවා. එතකොට සතර සතිපට්ඨාන ආරම්භෙදීම අපි සඳහන් කළේ මෙතෙන්ට සිහිය තියාගෙන පරිමුඛං සතියෙන් උපට්ඨපෙත්වා සෝ සතෝ වාස සති සතෝ පස සති දීගං වාස සන්තෝ දීගං අස සාමිති පජානාති දීගං වාපස සන්තෝ දීගං පස සාමිති පජානාති රස්සං වාස සන්තෝ රස්සං අස සාමිති පජානාති රස්සං වාපස්ස සන්තෝ රස්සං පස්ස සාමිති පජානාති සම්බකාය පරිසංවේදී අස්සසි සාමිති සික්කති සම්බකාය පරිසංවේදී පස්සසි සාමිති සික්කති. මේ විදිහට ගිහිල්ලා හිත කය දෙකම සංසිඳ වෙන මට්ටමද පස්සම් බයං කය සංඛාරං අස්සසි සාමිති සික්කති පස්සසි සාමිති සික්කති දක්වා ආනාපාන සතියෙහි කායනුපස්සනා කොටස අපි කරනවා. අපි කරන්නේ මේ හුස්ම රැල්ලේ සැහැල්ලුව බලන්නවත් හුස්ම රැල්ලේ තියෙන සතර මහා භූත රූප මෙනෙහි කරනවත් නෙවෙයි. අපි මේක කරන්නේ මෙතනින් හිත සමාධිමත් කරගෙන ඊළඟ සමතියට උපයෝගියක් කරගන්න විතරයි. මේ අපි කරන්නේ එක පැත්තකින් මේ ආස්වාසිය මගේ කියලා මම මගේ ආත්මය කියලා අරගෙන තියෙන මේ දෘෂ්ටියෙන් මුදව ගන්න මේක මේ කරන්නේ. එක පැත්තකින් මේ කය මගේ කියලා අපි අරගෙන ඉන්න දැන්ට අන්නේ රූපය පිළිබඳව තියෙන තෘෂ්ණා දෘෂ්ටිමාන දුරු කරගන්නයි මේක වඩන්නේ. අනිත් පැත්තෙන් මේකම සමත කමටහන කරගෙන හිත සමාධිමත් කරගෙන ඒක විදර්ශනාවට උපයෝගී කරගන්නයි මේ යන්නේ. විශේෂයෙන්ම ආනාපාන සතියේ මේ මුල් කොටස් හතරෙන් කරන්නේ කායනපස්සනා කොටස නැයිති කොටසින් කරන්නේ කය තේරුම් ගැනීම. මොකද අපිට දැන් හිතෙන්නේ මේ ස්ථිර කයක් තියෙනවා, මේ කය තමයි මගේ ලෝකේ කියලා අපි හිතාගෙන ඉන්නේ. අන්න ඒ විපල්ලාසය අසුභයේ සුභ සංඥාව දුරු කරන්නයි කයන පස්සන වඩන්නේ අපි. මේ අසුභ වූ කයක් සුභයි මගේ ආත්මය කියලා ගත්තෝ මේ විපල්ලාසයේ වැරදි අවබෝධය දුරු කරන්නයි මේ ධම අපි වඩන්නේ. එතකොට ඒක වඩනකොට අත්තිකායෝතිවා පනස සති පච්චපටිතා හෝති නච කිංචි ලෝකී උපාදී යති. මේ ආස්වාස් ප්‍රාස්වාස් කියලා කයක් තියෙනවා. නමුත් මේක යථාර්ථ වශයෙන්ම මට හිතේ දෙයක් නෙවෙයි කියලා නච කිංචි ලෝකී උපාදී යති. මේක ආහාර, තෘෂ්ණා, අවිද්‍යා, කර්ම ආදී මේ හේතු නිසායි මේ ආස්වාස් ප්‍රාස්වාස් ටික හටගන්නේ. ඒව නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන දෙයක් කියලා මේ ගැන උපේක්ෂාවටපත් වෙනවා. මගේ ශරීරය තමගේ ශරීරය ගැන බලන වගේම අනිත් කෙනාගේ ශරීරයටත් මේකයි වෙන්නේ කියලා දන්නවා. අජ්ජත්තං වා කාය කානුපස්සී විහෙරති බහිද්ධා වා කාය කානුපස්සී විහෙරති. මගේ ශරීරයත් මේ විදියයි අනිත් කෙනාගේ ශරීරයත් මේ විදියයි කියලා දකිනවා. දකිනකොට මේ පුද්ගල සංඥාව ටිකෙන් ටික අඩු වෙනවා. මොකද අපට දැනට රූපයක් ඇහැට පේනකොටම මේ සත්වේ කියන හැඟීම අපට එනවා. අන්නේ විපල්ලාසය, අවිද්‍යාව, වැරදි හැඟීම, මෝහය දුරු කරන්න තමයි මේ සතර සතිපට්ඨානේ කරුණ හතර තියෙන්නේ. ඊළඟට ඉරියාවත පබ්බේ කියලා අපි ඉන්න ඉරියව් හතර. හිටගෙන සිටීම, ඇවිදීම, වාඩිවීම සහ සැතපීම කියන මේ ඉරියව් හතර ගැනත් මෙහෙම හිතනවා. මේ ඉරියව් හතරක් පැවතියට මේක පවත්වන පුද්ගලයෙක් නැහැ. මේක ආහාර ආදී හේතු නිසා හටගන්න දෙයක්. මේක ක්‍රියාකාරීත්වයක් විතරයි. සත්‍ය පුද්ගලයෙක් කරන දෙයක් නෙවෙයි කියලා නොනින් මෙනෙහි කරනවා. තමන්ගේ ශරීරයත් බලනවා, අනිත් කෙනාගේ ශරීරයත් බලනවා. සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියන විදිහට බලනවා. මේකත් හේතු නිසා හටගන්න දෙයක්. මේක එතනම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. ඊළඟට ධාතු මනසිකාරය. මේ ශරීරයේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන හතරෙන් හැදිලා තියෙනවා. මේ හතරත් හේතු නිසා, ආහාර ආදී හේතු නිසා හටගත්තේ. හේතු නිරුද්ධ වීමෙන් එතරම් නිරුද්ධ වෙනවා කියලා දකිනවා. අජ්ජත්තං වා කාය කනපස්සී විහෙරති, බහිද්ධා වා කාය කනපස්සී විහෙරති. ආධ්‍යාත්මික බාහිර දෙකම ගැනත් මෙහෙම බලනවා. නැතකින්ති ලෝකේ උපාදීයති. කිසිවක් උපදි වශයෙන් ගන්න නැහැ. සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියන විදිහට බලන්න. මේ විදිහට ගිහිල්ලා ඊට පස්සේ පටික්කුල මනසිකාරය කියලා තියෙනවා. කේසාලෝම අනකාදන්ත ආදි වශයෙන් 32 කොටසුත් අර වගේම මෙනෙහි කරනවා. නවසීවතිකේ කියලා මරණයට පත්වෙච්ච මොහොතේ පටන් සුසාන භූමියේහි වැලි කැට දූවිලි බවට පත්වීම දක්වාම මේ කියන හැටියත් නුවණින් මෙනෙහි කරනවා. එතකොට මේ මෙනෙහි කිරීමත් එක්කම මොකද්ද වෙන්නේ? මේ ඝන සංඥාවෙන් එක පුද්ගලයෙක් විදියට ගත්තු මේ ශරීරය ගැන තියෙන වැරදි විපල්ලාසයේ වැරදි අවබෝධය අඩු වෙලා මේකේ හේතුඵල ධම නුවණින් අපි දකිනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන එක පුද්ගලයේ එක කල්පයක් තුළ විතරක් හිටපු මනුස්ස ලෝකයේ විතරක් හිටපු අවස්ථාවල ගත්තු ශරීර ටික එකතු කරත් වේපුල පර්වතයට වඩා වැඩි කියලා. මේ කල්පයක් තුළ අපේ ශරීර ටික එකතු කරවතින් දමදිව තියෙන වේපුල පර්වතයට වඩා වැඩි කියලා. ඒ නිසා තව දුරටත් සුසාන භූමි තර කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කියන සුසාන භූමි පුරවන්න එපා කියලා. ප්‍රචර සංගයයක්දනේ මේ දිගටම අපි ශරීරයන් අරගෙන කර්ම යන කුල භුක්ති විඳලා ලෙඩ දුක් වල ප්‍රතිකාර කරලා ආයෙ දාලා ආයෙ තව එකක් ගන්නවා. මෙහෙම ගමනක් මේ අපි යන්නේ. අනේ ගමනේදී මේක නිදහස් වෙන්නේ බුදුහම දේශනා කළේ. පිනුතුනි මේක අපි හොඳට නිරෝගී වෙන කාලේ හොඳ දෙයක් හැටියට සැලකුවට මේක ඉතාම දුක්සහගත දෙයක්. ඒ නිසා අපේ ශරීරයෙන් අපි තමනුත් සසරට දෙයක් කරන ගමන් ඒ වගේම තමන්ගේ ශරීරයෙන් අනිත්‍යයට උදව් කරන්නට ඕන. ඒ වගේම තමන්ගේ ශරීරයේ පුරවන වෙනස් සත්‍යයකට නිවන් දකින්න මාවතක් කරලා දෙන්න, නිවසක් කරලා දෙන්න, ඒකටත් අපි උදව් කරන්න ඕන. ඒකත් අපේ තවත් කුසලයේ දින වෙන ක්‍රමයක්. අපෙන් බිහි වෙන දූ දරුවන් ඒ ඇයටත් යහපත කළ දීලා ඒ ඇයටත් මේ බුද්ධ ශාසනය උරුම කළ දෙන්න අපට පුළුවන්. ඒක අපි අතීතයේ ඉඳන්ම අපි අමල තාත්තලයක කළා. විවාහ ජීවිතයක් ලැබුවේ නිකන් නෙවෙයි. විවාහ ජීවිතයක් ලැබුණේ විනෝදේ ලබන විතරක් නෙවෙයි. ඒ විවාහ ජීවිතෙන් ලැබෙන දරුවා මේ සාසනෙට පූජා කළා. නැත්තම් ඒ දරුවා නිවසින්දගෙන හරි නිවන් මාර්ගට යොමු කරන්න කියලා ප්‍රාර්ථනා වැතුවයි අමල තාත්තල දරුවා හැදුවේ. ඒ වගේ මේ දරුවන්ගෙන් අනාගතයේ මේ සාසනය සුරක්ෂිත කරන්න. නිකන් දරුවෙක් හැදලා උගන්නලා විවාහයක් කළ දෙන විතරක් නෙවෙයි. ඒ දරුවා තුලින් මේ උතුම් දහම මතු පරපුරට දායාද කරන්නට මතු පරපුර වෙත රැගෙන යන්නට ඒ දරුවාම තමන් පුණ්‍ය ගංගාවක් කළා. ඒක තමයි අතීත අපේ අතීත අමල තාතල කරේ. අන්නේ යුතුයකම නිසයි ඕන් ඒ කරපු සේවේ නිසයි අද අපට මේ නිර්මල බුදුදහම ලැබුණේ. විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන් විදියට අපේ අතීත අම්මල තාත්තලා දරුවන් හදනකොට එයාට සීනියක් තිබුණා. එයාට ලැබෙන හොඳම දරුවා මේ සාසනෙට පූජා කරන්න ඕනේ කියලා. අන්නේ ප්‍රාර්ථනාව නිසයි පින්නතුනේ වසර 2300ක්ම බුද්ධ වර්ෂ 236 දී ශ්‍රී ලංකාවට බුදුදහම ලැබෙච්ච මොහොත පටන් අද දක්වා වසර 2300කට අධික කාලයක් මේ තේරවාදී බුදුදහම ලෝකෙට රැගෙන යාමේ සුවිශාල කාර්යභාරයක් ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා සිදු කළා. ඒ සඳහා අපේ අතීත අමල තාත්තලා පිටිපස්සෙන් ඉඳින ලොකු ශක්තියක් දුන්නා. අපේ රටේ සිටි රජවරු ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහ දැක්වුවා. ඒ නිසායි අද තේරවාදී පාලි මුල් බුදුදහම විදියට බුදු ධර්මය පිරිසිදු නිර්මල බුදු ධර්මය අද අපිට ලැබිලා තියෙන්නේ. ඉතින් අපි මේ සඳහන් කළේ කයෙහි කයානුව බැලීමෙන් වාසය කිරීම. ඒ කය එක පැත්තකින් යථාර්ථානුකූලව තේරුම් ගන්න වගේම අනිත් පැත්තෙන් ඒ කයම උපයෝගී කරගෙන ලෝකයට උපරිම යහපතක් කරන්න. අපිට මේ ලස්සන ශරීරයක් ලැබුණේ හොඳ අංග ප්‍රසංග ලැබුණේ බුද්ධිය කටහඬ මේ හැමදේම ලැබුණේ නිකන් නෙවෙයි. අපි අතීත සම්බුද්ධ ශාසනවල කරපු පින්කම් ලානිසංස විදියට ඒ අතීත සම්බුද්ධ ශාසනවල කරපු පින්කම් වල ලැබිච්ච තෑගි තමයි මේ අපිට තියෙන්නේ. ලස්සන කොණ්ඩේ, ලස්සන මූණ, ලස්සන දත් ටික, ලස්සන කටහඬ බුද්ධිය මේ ඔක්කොම අතීත සම්බුද්ධ ශාසනවල කරපු පින්කම් වලට අපිට ලැබිච්ච තෑගි. අන්න ඒ තෑගි අද පරිහරණය කරන ගමන් අපි නැවතත් ඒ දේවල් මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අපි යොදවන්නට ඕන. ඒක තමයි අපේ දක්ෂතාවය, අපේ ගුණය, කරගුණ සැලකීම කියලා කියන්නේ. දෙවෙනි කාරණය තමයි වේදනාසු වේදන්න පස්සේ විහෙරති. වේදනාවන්හි වේදනා අනුවාසය කරනවා. වේදනා කියවහම බොහෝ වෙලාවට අපට හිතෙන්නේ මේ කයට ලැබෙන වේදනා කියලා. කයට ලැබෙන වේදනාව එකක් විතරයි පින්නතුනි. චක්කු සම්පස්සජා වේදනාදී විදියට ඇසට රූපයක් බැලීමෙන් ඇතිවන වේදනාවක් තියෙනවා. දරුවෙක් ඇතැමෙන අකීකරුකම් කරන දකිනකොට ඔබට දුකක් ඇති වෙනවා. ඒකට කියන්නේ චක්කු සම්පස්සජා වේදනා කියලා. ඒ වගේම සෝත සම්පස්සජා වේදනාව. ඇතැම් විට යම් කිසි දෙයක් අහනකොට සුඛ වේදනාවක් වෙනත් පුළුවන්, දුක් වේදනාවක් වෙනත් පුළුවන්. බණක් අහනකොට දරුවෙක් හරිලා තමන් වාක් උදව් කරපු කෙනෙක් බනිනකොට හරිනේ එයක් වේදනාවක් නේ. ඒකට කියන්නේ සෝත සම්පස්සජා වේදනාවක් කියලා. ගාන සම්පස්සජා වේදනාව සුවඳින් ලැබෙන වේදනාවක්. දිවහා සම්පස්සජා වේදනාව රසයන් පිළිබඳව ලැබෙන වේදනාවක්. කයට ලැබෙන වේදනාව, මනසට ලැබෙන වේදනාවක් තියෙනවා. සිතට සිතුවිලි වලින් වේදනාව හට ගන්නවා. දේවල් හිතලා හිතලා අපි ඇතැම් විට අම්මා තාත්තා ගැන, සහෝදර සහෝදරියන් ගැන, ඉඩ කඩන් ගැන හිතලා අපි දුක් වෙනවා ඇතැම් විටනේ. මෙන්න මේ විදිහට පින්නතුණි ආයතන හයෙන් අපි සැප දුක් උපේක්ෂා වේදනාව විඳිනවා. සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමිති පජානාති. සැප වේදනාවක් විඳිනකොට දන්න මේක සැප වේදනාවක් කියලා. දැන් ඇවිල්ලා මුලින්ම වාඩි වුණ ගමන් හරි සනීපයි නේද? මුලින්ම වාඩි වෙච්ච මොහොතේ මෙතන හරි සනීපයි. ඉතින් ටිකක් වෙලා ගියාට පස්සේ අපි දන්නවා මේක දුකටපත් වෙන බව. ඊට පස්සේ දුක්ඛං ආවේදනං වේදියාමිති දන්නවා. එතකොට පළවෙනි වේදනාව විඳිනකොටමත් අපි දන්නවා සැප වේදනාව ඉතින් මේක අනිත්‍යතාවයෙන් යුක්ත දෙයක් කියන එක. ඒක තමන්ගේ කියලා ගත්තේ නෑ තමන්. එතනදී තමන් දක්ෂ වුණා නම් තමන් දුක වේදනාව විඳිනකොටත් එතනදී තමන් දක්ෂ වෙනවා. ස්පර්ශ නිසා මේ වේදනාව හටගෙන ස්පර්ශේ නිරුද්ධ වෙන දෙයක් කියලා දකිනවා. ඒකෙත් අජ්ජත්තං ආවේදනාසු වේදනපස්සී විහෙරති. බහිද්ධාවා වේදනා සුවේදන ප්‍රසි විහෙරති. තමන්ගේත් අනිත්‍යයේ දෙකම දැක්කා, සමුදේ වේයත් දැක්කා. නැචකින්ච ලෝකී උපාදීයති කිසිවක් තමන්ගේ කියලා ගත්තේ නැහැ. මේ වේදනා පිනතුනි සාමිසේව තියෙනවා, නිරාමිසේව තියෙනවා. සාමිස කියන්නේ කෙලෙස් සහිතව විඳින සැප දුක් උපේක්ෂා තියෙනවා. නිරාමිස කියන්නේ කෙලෙස් නොමෙතිව භාවනා කරනකොට, බණහනකොට, සීලයක් රකින්නකොට තමන්ට එන සැප දුක් උපේක්ෂා වේදනා තියෙනවා. ඒවට කියන්නේ නිරාමිස කියලා. තමන් ඉන්ද්‍රිය පිනවන්න ගියාම විඳින සැප දුක් උපේක්ෂා තියෙනවා. ඒවට කියන්නේ සාමිස කියලා. එතකොට කුමන වේදනාවක් ආවත් තමන් දැන් හොඳවට සිහියෙන් ඉන්නේ, වේදනාව ගැන තමන් දන්නවා. දැන් ඔන්න තමා රසයට කෑමක් කනවා. සාමි සංවා සුඛං වේදනං වේද්‍යාමීති පජානාති. කොහොන දැන් කෑමට බොහොම ආසා කර කර දැන් ඉන්නේ, කෑම මෙතන තියෙගල හිතාගෙන ඉන්නේ. ඒ අතරේ දැන් මේට ඒකම මෙනෙහි කරන ගමන් තමන් ආහාරය පටික්කුල මනසිකාරයත් මෙනෙහි කරමින් රස විඳිනවා. එතකොට තමන් දන්නවා සාමි සංවා සුඛං වේදනං වේද්‍යාමීති පජානාති, නිරාමි සංවා සුඛං වේදනං කියලා දන්නවා. දැන් තමන් රසයත් විඳිනවා, නිරාමිසෝ තමයි විඳිනේ. ඇයි තමන් ඒ ගන්න ආහාරයම නිවන් අරමුණක් කරගෙන දැම්මේ තියෙන්නේ? සාමාන්‍ය මිනිස්සු ආහාර ගනි දෙන්ජෝයි කරද්දී අපි මෙහෙ ලිබරේට් කරනවා, මෙහෙ අපි මේ විමුක්ත ආයතනයක් කරගන්නවා. අනිත් ඇයි කියන්නේ කැම කනකට එන්ජෝයි කරන්න කියලානේ. අපි පිනතුන ඒකම නිවන් අරමුණක් කරගන්නවා. ආහාරය පටික්කුල සංඥාව කියලා කියන්නේ මොකද්ද? සමතරිස් කර්ම ස්ථාන වලින් එක භාවනාවක්. ඒකත් මොනේ මෙනේ කරමේ රස විඳින්නත් පුළුවන්, ගැටලුවකුත් නැහැ. ඈ රස විඳින්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. රසෙ විඳින ගමන්ම ඒකත් මොනේ මෙනේ කරමින් අපිට කරන්නත් පුළුවන්. ධර්ම ශ්‍රවණය කරනකොට උනා දැන් කණෙන් ශබ්දයක් ඇහෙනකොට නිරාමේ සංවාසුකං වේදනං වේද්‍යාමිති පජානාති. දැන් මේ අවස්ථාවේදී ඔබේ හිත හොඳට තැම්පත්ව කුසලයට බරව මේ තියෙන්නේ. රාග ද්වේෂ මොහොලෙන් වහක් හිත මිදිලා තියෙන්නේ. මෙන්න මේ වෙලාවේදී ඔබට කනට එන ශබ්දය තුලින්, ඔබට මනසට එන සිතුවිලි තුලින් ඔබට මෙනෙහි කරන්න පුළුවන් නිරාමි සංවාසුකං වේදනං වේද්‍යාමීති පජානාති. මම මේ අවස්ථාවේදී නිදා නිරාමිස සුවයක් කියලා ඔබට හිතන්න පුළුවන්. මේ ණය ඔබ බුදුහාමුදුරු ධර්මයේ සංගයා ගැන සිහිපත් කරනවා. ස්වර්ග මාර්ගයේ මොක්ෂ මාර්ගයේ තේරුම් ගන්නවා. සතර සතිපට්ඨානයේ වඩන හැටි මේගෙන ගන්නවා. චිත්තානුපස්සනාව වඩනවා. සමුදේ වෑමියෙන් විදර්ශනා බලනවා. ආනාපාන සතිය පුරුදු කරනවා. මේ සතර බ්‍රහ්ම විහරණ පුරුදු කරමින් ලෝකයේම දරුපෙලක්සේ දකිනවා. තනිකරම සම්පූර්ණ මේ අපි ධර්මයේ තුල නිරාමිස සුවය විඳින වෙලාව. පින්නතුනි මේකට අනිත් පැත්තෙන් කියනවා ධම්මවිචය සම්බොජ්ජංගය කියලා. ධර්ම කරුණ මෙනෙහි කරන අවස්ථාව බෝධිඅංගයක්. බොජ්ජංගයක් ඒක. එතකොට සත්‍ය බොජ්ජංග වලින් සති සම්බොජ්ජංගය පැමිණිච්ච වෙලාව ඊළඟට එන්නේ ධම්මවිචය සම්බොජ්ජංගය. ඔබ මේ ධර්ම ශ්‍රවණය කරන මුළු කාලයම අනුපූර ප්‍රතිපදාවෙන් ඔබ ධර්ම ශ්‍රවණය කළා නම්, සැබෑ අනුශාසනාවකට සාන්දුන නම්, ඔබත් සිහියෙන් හිටියේ නම්, නිදා නොගත්ත නම්, ඔබ කෙලින්ම ධම්මවිචය සම්බොජ්ජංගය වඩන වෙලාව. ඔබේ හැම කරුණක්ම අපි මේ සාකච්ඡා කරනවා. කුසල අකුසල කර්ම ගැන සාකච්ඡා කළා. පරිසම්පාදයෙන් ගැන සාකච්ඡා කළා. ඒ වගේම චතුරාර්ය සත්‍ය ගැන සාකච්ඡා කළා. සත්‍ය බෝධිපාරිස ධර්මයම විස්තර කළා. පරිසම්පාදයේ බැලුව සමුදේ වැය, අනිත්‍ය බැලුව, දස සංඥාව ගැන අපි කිව්වා, බොජ්ජංග ගැන කිව්වා. මේ හැම කාරණයක්ම පින්නතුනි විමුක්ත ආයතන බවට පත් කර ගනිමින් අඛණ්ඩව අපි ධම්මවිජය සම්බොජ්ජංගයේ යෙදෙන අවස්ථාවක් මේක. එතකොට වේදනාසු වේදනපසීකේ විදියට තමන්ට ලැබෙන සැප දුක් උපේක්ෂා වේදනා. උපේක්ෂා වේදනාව කියනවා නම් ඒකත් දකින්නවා තමයි. දැන් ඇතැමිට සැපක්වත් දුකක්වත් නැහැ. දැන් බණහන වෙලා අපි කියමු. ඒකට කියන්නේ නිරාමිසංවා අදුක්කම සුඛං වේදනං වේද්‍යාමිති පජානාති. ඇතැමිට තමන් බාහිර ලෝකයේ ඇතැයි කියලා බලාගෙන ඉන්න වෙලාවේ සාමිසංවා අදුක්කම සුඛං වේදනං වේද්‍යාමිති පජානාති. එතකොට සාමිසයි. කෙලෙස් සහිතව పంచකාමයට නැඹුරු වෙලා කරන එකක් ඒක. නිරාමිස කියන්නේ ඉන්ද්‍රිය පිනවන්න නෙවෙයි, ඉන්ද්‍රිය සංවර කරගෙන කෙලෙස් නිවීම සඳහා කරන උත්සාහයද ලබන සැප දුක්කට කියන්නේ නිරාමිස කියලා. එතකොට සාමිස සැප දුක් අපි දන්නවා. නිරාමිස සැප දුක් දන්නවා. සාමිස්ස අදුකම සුඛ දන්නවා. නිරාමිස අදුකම සුඛ දන්නවා. අදුකම සුඛේන උපේක්ෂා කියන එක. එතකොට මේව පුහුණු කරන්න කියලා කියන්නේ ඇයි? මේව මුලදී එකක් දිගටම පුහුණු කළ හිටියට පස්සේ අන්තිමේදී මොකද වෙන්නේ? එන එන හැම අරමුණකම අදාළ විදියට මෙනෙහි කරනවා. අවසානයේදී මොකද වෙන්නේ? කුමන ආයතනයකින් අරමුණක් ආවත් අවසානයේදී දකින මොකද්ද? මේ ස්කන්ධ පංචකය කඩගත්ත කියලා. ඇසෙන් රූපයක් දැක්කත්, කනෙන් ශබ්දයක් ඇහුවත්, අනිත් කුමන ආයතනයෙන් අරමුණක් ගත්තත් වෙන්නේ මොකද්ද? ස්කන්ධ පංචකය කඩගත්තා. පෙරපසුන විහටගෙන එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වුණා කියන කාරණේ. ඇත්තෙන්ම ඒක අපට ක්‍රියාසිතක් කියලා කියනත් පුළුවන්. එක විටම ක්‍රියාසිතක් බවට යන්නේ නැහැ ඇත්තෙන්ම. සාමිසපෑ තිඳගෙන තමයි අපි යන්නේ. ඒක අඛණ්ඩව වැඩිමේ ප්‍රතිඵලයක් විදියට තාම ශක්තිමත් මට්ටම තමයි අපි ක්‍රියාසිත කියලා කියන්නේ. ඒකම තමයි අපි අර ද්විතීයික විභංග සූත්‍රයේ කිව්වේ අත්තිබික්ඛවේ කම්මං අකන්නසුක්ඛං අකන්නසුඛ විපාකං කම්මකේ සංවතති කියලා. කලුත් නොවන සුදුත් නොවන කර්ම තියෙනවනේ. කම්මකේ සංවතති කර්මක්ෂය කිරීම සඳහා අන්න එතෙන්ට තමයි මේ කියන්නේ. එතකොට මේ මොහොත තුල අපි විමුක්තියටපත් වෙලින්නේ. ඒක දිගටම තියෙන විමුක්තියක් නෙවෙයි. ඒක නැවත අනිත් පැත්තට වෙනස් වෙනවා සතිය නැති වෙච්ච ගමන්. නමුත් මේකෙන් අපි ටිකෙන් ටික ඩියුරේෂන් එක වැඩි කර කර මේ කෙලෙස් ප්‍රහීණ කරන මාවතේ මේ යන්නේ. හරියට මඩගොඩේ ඉඳගෙන ටිකෙන් ටික එළියට යනවා වගේ අපි. තාම මඩ විටින් විට ගෑවෙන පොඩ පොඩ හලහල මේ අපි යන්නේ. ගිහිල්ලා කවදා හරි දවසක සම්පූර්ණයෙන් මඩෙන් පිරිසිදු වීම කරා මේ අපි යන්නේ. හැබැයි එකපාර කරන්න බෑ මේක. ටිකක් මඩෙන් ගොඩ එනවා, පඩ මඩ ටික ටික අතින් ගසලා දමනවා, ඊට පස්සේ වතුරෙන් හොදනවා, ආයි පිය දාන ඔහොමම තමයි මේ අපි ගමන යන්නේ. ඒක ක්‍රියාසිතක් කියලා කියන්නේ එකහතකින් රහතන් වහන්සේ ගැද්දැකීම. අනිත් පැතින් අපිට ගන්න පුළුවන් රූපය. ඒ කියන්නේ රූපය කියන එක කුසල අකුසල දෙකටම අයිති වෙන්නේ. එතකොට මේ ක්‍රියාසිත කියන එක ලොකු විස්තරයක් වෙනවා ඇත්තෙන්ම. ඒකත් අපි වෙන දවසක වෙනම කතා කරමු. කොහොමදත් ඒ ගමන තමයි මේ අපි යන්නේ. ක්‍රියාසිතක් කියන්නේ ක්‍රියා මාත්‍රයක් විතරක් කියන එක. එකහතකින් ඒක අපේ අතීත අත්දැකීමක් විදියට, ඒ කියන්නේ අතීත කර්ම විපාකයක් විදියට අපි මුලින්ම ලබන අත්දැකීමට ක්‍රියාමාත්‍රයක් කියලා කියනවා. ඒ කියන්නේ අපි අර විඥානචර්ය, අඥානචර්ය, ඥානචර්ය කියලා කතාවක් ඉස්සර කළේ කලින්. ඒ කියන්නේ අපි මේ අස්කන්නාසාදී ඉන්ද්‍රිය වලින් මුලින්ම ලබන අත්දැකීම ඒකට කියන්නේ විඥානචර්ය කියලා. ඒක සැපක්වත් දුකක්වත් නෙවෙයි. ඒක අතීත කර්මයක විපාකයක්. ඒක කුසල අකුසල දෙකටම අයිති නෑ. අන්න ඒකටත් ක්‍රියා කියලා කියනවා. ඊළඟට ඒක හරියට නුවණින් නොදැක්කොත්, ඒ වෙලාවේ සිහියෙන් නොහිටියොත්, ඒ විඥාන චර්යාව දෙස් අවිද්‍යාවෙන් බලලා ඒක අඥාන චර්යාවකට යනවා. අවිද්‍යාපච්ච සංඛාර මට්ටමට යනවා. අන්නේ විඥාන චර්යාවම අපි හරියට වෙලෙ සිහින් හිටියොත් අඥාන චර්යාවකට නොගිහිල්ලා the behavior of ignorance එකට නොගිහිල්ලා the behavior of wisdom එකට යනවා. ඥාන චර්යාවකට යනවා. එතකොට විඥාන චර්යා කියලා තියෙනවා, අඥාන චර්යා කියලා තියෙනවා, ඥාන චර්යා කියලා තියෙනවා. විඥාන චර්යා කියන්නේ අපි අස්කන්නාසාදී ආයතනින් ලබන මුල්ම අත්දැකීම. ඊළඟට ඒ කවිද්‍යාවෙන් බලන එක තමයි අඥාන චර්යා කියලා කියන අනුවණින් බැලීම එක දුකට හේතුව. ඊළඟට ඒකම ප්‍රඥාවෙන් බලනව නම් ඥාන චර්යාවක් වෙලා දිත්තේ දිත්තමත්නම් මට්ටමට යනවා. එතකොට අපි කරන්නේ මෙන්න මේ දිත්තේ දිත්තමත්නම් එකට යන්නට කරන උත්සාහය තමයි මේ අපි වඩන්නේ. එතකොට දැන් අපි මේ කිව්වේ වේදානුපස්සනාව ගැන. ඊළඟට චිත්තානුපස්සනාව. දැන් අපි හිතගෙනත් හොඳට සැලකිල්ලෙන් ඉන්නේ. සරාගං වා චිත්තං සරාගං චිත්තං දපජානාති. දැන් මෙතන හිත තියාගෙන තමයි මේ හැමදේම කරන්නේ අපි. නාසිකාග්ගේ වාමුක නිමෙත්තේ වා පරිමුඛං සතෙන් උපට්ඨ පෙත්තා කියපු විදිහට සිහිය පරිමුඛ කරගෙන සිහිය මෙතන තියාගෙන තමයි හැමදේම අපි මේ කරන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් හැම දෙයක් එකට කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම කයක් ඇද්දීක තේරුම් ගන්න පුළුවන් දෙයක් කියලා. ස්ථානයක් කියලා ඇහෙන් බලන නෙමෙයි මේ කරන්නේ. නුවණින් බලලා කරන්නේ. ඇහෙන් බලලා කරන්නේ කිව්වොත් තමන්ට කරකැවිලා වගේ හැදේ. ඒක නෙමෙයි මේ කියන්නේ. නුවණින් මේ ආශ්‍රිතව හිත තියාගෙන ඉන්නවා. හිත තියාගෙන ඉන්න ගමන් තමයි මේ ස්ථාන හතර ගැන බලන්නේ. කුමන භාවනා කළත් මේක කරනවා. විතරක් නෙවෙයි පස්සේ කාලේ අපි කරන හැම දෙයක්ම මේ ආශ්‍රිතව හිත තියාගෙන කරන එක කියන්නේ තමන් සතිමත් භවෙන් ඉඳගෙන හැමදේම කරන. ඒතකොට ඒකට මූලික පෙරහුරුව තමයි මේ යන්නේ. ඒකෙන් කියන්නේ දිගටම මෙතනම සිත තියාගෙන ඉන්නවා කියන එක නෙමෙයි මේ කියන්නේ. මේ ආශ්‍රිතව සිත තියාගන්න එකෙන් පටන් ගන්න අපි අවසානයේ යනකොට අපි ඒකම ප්‍රඥාව බවටපත් වෙලා ඉහළම මට්ටමේදී අපි සමුදේවය බලන්නේ. ඇසෙන් රූපයක් දැක්කත්, කනෙන් ශබ්දයක් ඇහුවත්, නාසයෙන් ගඳ සුවඳක් වින්දත්, දිවෙන් රසයක් වින්දත්, කයට පහසක් ලැබුණත්, හිතට අරමුණක් ආවත් මේ ස්කන්ධ පංචයේ කටගත්තා එතනම නිරුද්ධ වුණා. කටගත්තා නිරුද්ධ වුණා. කටගත්තා නිරුද්ධ වුණා. මේක තමයි ප්‍රඥාවී කියලා මංගේ රහතන් වහන්සේගේ අධ්‍යක්ෂණය වඩපත් වෙන්නේ. රහතන් වහන්සේ හැමදේම කරන්නේ ඒ මොහොතේ අධ්‍යක්ෂණය ලබන කෙනෙක් විදියට. රහතන් වහන්සේ අම්ම කෙනෙක් හොයාගෙන යන්න පුළුවන්. අම්ම මුණගැහෙන යන්න පුළුවන්. හැබැයි කලින් හිටපු අම්ම හොයාගෙන නෙවෙයි යන්නේ. අපි හරියට කණ්ණාඩිය ළඟට යන්නේ. කණ්ණාඩිය ළඟට ගියාට පස්සේ රූපය බලන්නේ අපි. අපි කලින් අපේ රූපය කණ්ණාඩිය ඇතය කියලා හිතලා අපි කණ්ණාඩිය ළඟට යන්නේ නැහැ. අපි යන්නේ එතන ගියාට පස්සේ නිර්මාණය වෙන කණ්ණාඩි රූපය බලන්න යන්නේ. අන්න ඒ වගේ රහතන් වහන්සේත් අම්ම හොයාගෙන ගිහලා අම්මට බණ කියන්න පුළුවන්. භෞතික ලෝකයේ සමහර අය ඉන්න විදියට කාගෙන් හරි අහන්නත් පුළුවන් අම්ම කොහෙද? අම්මා ගෙදර නොහිටියොත් ඇතැම් විට අභිඥා ලාභී භවයෙන් නොමෙතිව රහත් වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් අම්ම ඉන්න තැන කාගෙන් හරි අහන්නත් පුළුවන්. අපි හරියට කණ්ණාඩිය කොතනද තියෙන්නේ කියලා අහුවාගේ තමයි. හැබැයි දන්නව ඒක එතන ගියාට පස්සේ ඒ වෙලේ හේතු දෙක නිසා හටගන්න අම්ම කියන එක දගෙනවා. යවබෝධය වෙනස්. එතකොට පේන දේ එකයි. අපිට පේන අම්මගේ රූපයයි රහතන් වහන්සේ අම්මා ඒ අම්මම බලනවා නම් ඒක එක විදිහට රූපේ පේන්නේ. ඇත්තෙම රාගයක් කියන එකක් ඇති වෙන්නේ නැහැ කියලා ප්‍රඥාවෙන් ඉන්නේ. ඉතින් හතරාංශික කොටස අපි කොහොමද දන්නේ රාගය දුර වෙලා කියන එක ඉතින්? රාගයක් නෙවෙයි අවිද්‍යා මාත්‍රයක්වත් නැහැ ඇත්තෙම. ඒ කියන්නේ අපි කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා කණ්ණාඩියේ ඇතුලේ පේන රූපය ගැන අපට ආසාවක් ඇති වෙනවද? කණ්ණාඩියක මේ පැත්තේ තියෙන කියලා අවිද්‍යාවෙන් හටගෙන හද කියන එක වෙනම දෙයක්. මං අනේ කණ්ණාඩියේ රූපයක් තියෙනවා. ඒ කණ්ණාඩි රූපය අල්ලන්න ඕන. අනේ කණ්ණාඩියේ තියෙන රූපය මැරෙයි. ඒකට මං ආසක ඒක ඉඳින්න ඕන. කොච්චර ලස්සන රූපයක් කණ්ණාඩියේ තිබුණත් අපි ඉඳිනවද? නෑ නේ නේ. අන්නේ වගේමම තමයි. ඒක තනිකරම දන්න මේ පැත්තේ නිර්මාණය කරගත්තු දෙයක් කියලා. ඒකයි එහෙම තැනදී අය රාගය ද්වේෂය කතා කරන දෙයක් ඉතුරු වෙලා නැහැ ඒක. ඒවලේ නිර්මාණය වෙන මේ ශබ්දේ වගේ දෙයක් නම් ඒක හරියට හේතු ටික නිසා පෙරපසුන විහටගෙන නිරුද්ධ වෙන දෙයක් කියලා දකිනවා නම් ඔහුට අය රාග ද්වේෂ ගැන කතා කරන දෙයක් ඉතුරු වෙලා නැහැ. පංච නීවරණම කතා කරන දෙයක් නැහැ. නීවරණ හයම නැහැ අවිද්‍යාවත් එක්ක. එතකොට අය මෛත්‍රිය වඩන්නවත් අසුභ වඩන්නවත් කියලා අයිතියක් ඉතුරු වෙන්නේ නැහැ. දිට දම සුඛ වෙරණේ විදියට සමතයක් වඩන්න පුළුවන් රහතන් වහන්සේ. නමුත් කෙලෙස් ප්‍රහින කරන්න කියලා වඩන දෙයක් නැහැ. අනුපත සදත්තිය පරික්ෂින බව සංයෝජී අදි වශයෙන් දක්වන්නේ ඒකයි. සියලුම බර බිම තියලා කටකරණියෝ අනුපත සදත්තෝ පරික්ෂින බව සංයෝජනෝ කටකරණියෝ මේ කරණ කියන්නේ ඒකයි කරන්න දෙයක් නැහැ. කෙලෙස් ප්‍රහින කරන කියලා දෙයක් ඉතුරු වෙලා නැහැ අය. නමුත් දෙට දම සුඛ විහරණය සඳහා නොයෙක් දේවල් කරන උන්වහන්සේලා. ඇතැම්ද සාමාන්‍යයෙන් ආශ්‍රවක් ඥාණයෙන් විතරක් රහත් වෙච්ච උතුමෙක් වුණත් ලෝකෙට පිහිට වෙන කෙලෙහි හිතලා සමතේ වඩලා අභිඥා ලබා ගන්න පුළුවන් ඇතැම්ිට. දිබ්බචක්ඛු ඥානෙ ආශ්‍රවක් ඥානෙ ආදී ඥාන ලබා ගන්න පුළුවන්. ඒව කරන්නේත් ලෝකෙට පිහිට වෙන මිසක් තමන්ගේ වෙන තෘෂ්ණා දෘෂ්ටි මාන සඳහා නෙවෙයි. ඒතර අපි මේ සඳහන් කරන්නේ සිත ගැන. සරාගං වා චිත්තං සරාගං චිත්තං දිපජානාති. හිත රාග සහිත නම් දැන් හිත රාග සහිතයි කියලා දන්නවා. විත රාගං වා චිත්තං දැන් හිතේ රාගයක් නැත්නම් ඒකත් තමන් දන්නවා. සදෝ සංවාචිත්තං විත දෝ සංවාචිත්තං දැන් හිත ද්වේෂ සහිතව හිතද්ද ද්වේෂ රහිතද කියන එකත් දන්නවා. සමෝහං වා චිත්තං විත මොහං වා චිත්තං ඒකත් ඔහු දන්නවා. මොහේ තියෙන හිතද්ද මොහේ නැති හිතද්ද කියන එකත් උන්වහන්සේ හොඳට දන්නවා. සංකිට්ත විකිට්ත සංකිට්ත කියන්නේ එකට හැකිලා තියෙන හිත. වික්ෂිප්ත කියන්නේ වික්ෂිප්ත වෙලා තියෙන හිත. සෞත්තර අනුත්තර මහග්ගත අමහග්ගත. මහග්ගත කියන්නේ සාමාන්‍යයෙන් ධාන මට්ටමේ හිත. අමහග්ගත කියන්නේ ඊට වඩා පල්ලෙහා මට්ටමේ ලෞකික සිත්. ඊළඟ සමාහිත අසමාහිත හිත තැම්පත් වෙලා තියෙනවා නම් දැන් මගේ හිත හොඳට තැම්පත් වෙලා තියෙන කියන එකක් දන්නවා. හිත හුඟාක්ම කැළඹිලා නම් ඒකත් දන්නවා දැන් අසමාහිත හිත කියලා. විමුක්තං වා චිත්තං රාග දේශ මොහාදෙන් හිත මිදිරණ නම් ඒ මිදිච්ච හිතක් දන්නවා. අයොමුක්තං වා චිත්තං ඒකත් දන්නවා. හිත ගැන හොඳවට සැලකිල්ලෙන් ඉන්නවා. හැබැයි ඒ සිතුවිලිත් එක්ක සිතත් එක්ක ඔහු ෆයිට් කරන්න යන්නේ නැහැ. ඔයකට අභියෝග කරන්න යන්නේ නැහැ. ඒ තියෙන විදියටම දැකලා තියෙන විදියටම බලලා බලනවත් එක්කම උපේක්ෂාටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ හිත නාම රූප නිසා මේ විඥානය හටගත්තා. නාම රූප නිරුද්ධ වීමෙන් හේතුඵල ධර්මස්ස මේක නිරුද්ධ වෙන එක කියලා දකිනවා. ඒක දිගටම පවතින්නේ නැහැ කියන එකක් දන්නවා. සාමාන්‍ය ලෝකයා රාගයක් හරි ද්වේෂයක් හරි දිගටම තියෙනවා. ඒක මටයි අයිති කියලා හිතාගෙන ඉන්න ලෝකෙෙහි අපි ඒක තමන්ගේ කියලා ගන්නෙ නැහැ. ඒකේ අනිත්‍යතාවය දකිනවා, සමුදේ වේ දකිනවා. හිතත් එතනම නිරුද්ධ වෙන සත්‍යත්වයටපත් වෙනවා. ඊළඟට ධම්මානුපස්සනාවටපත් වෙනවා. මොකද ධම්මානුපස්සනාව කියලා කියන්නේ? සිතිවිලි ගැන හිතන අවස්ථාව. කුසල අකුසල දෙපැත්තෙම සිතිවිලි හිතනවා. මුලදී පංච නීවරණ හිතනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ තියෙනවා නම් තියේ කියලා දන්නවා. නැත්නම් නැතේ කියලා දන්නවා. නැති එකයි ඇති වෙන විදියක් දන්නවා. ඇති වෙච්ච එක නැති වෙන විදියක් දන්නවා. නැති වෙච්ච එක නැවත නූපදෙන විදියක් ඒකත් හොඳට දන්නවා. දැන් කාමච්ඡන්දයක් තියෙනකොට දන්නවා දැන් කාමච්ඡන්දේ තියේ කියලා. නැති වෙච්ච වෙලාවේ දැන් කාමච්ඡන්දේ නැහැ කියලා දන්නවා. නැති වෙච්ච කාමච්ඡන්දය එන්න හේතු තියෙනවා නම් අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්නකොට මේක එනවා කියන එකක් දන්නවා. යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නකොට මේක නිරුද්ධ වෙනවා කියන එකක් දන්නවා. ඒ වගේම දිගටම යෝනිසෝ මනසිකාරයෙන් හිටියොත් මේක නැවත නූපදින්නෙත් නැහැ කියන එකක් දන්නවා. ඒතර මේ නීවරණ පහම ජය ගන්න උත්සාහ කරන විශේෂයෙන් සමත කමටහනක් උපයෝගී කරගන්න කොයි වෙලේ මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව ආදී භාවනා කමඨණක් වඩනකොට දිගටම අඛණ්ඩව හිත සමාධිමත් වෙනකොට මේ කාමච්ඡන්දය කියන්නේ ආසාව, ද්වේෂය, හිතේ විසිරුණු ගතිය, හිතේ කම්මැලි ගතිය, සැකය මේ වගේ හිත බොහෝම හිත විසිරලා තියෙන ගතිය අඩු වෙනවා. ඒ තමයි නිතරම හිත කෙලෙසුන්ගෙන් දුර වෙනකොට හිත තැම්පත් වෙනවා. හිතේ මානසික සුවය වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි බුදුහාම සඳහන් කරනවා යම් කෙනෙක් මේ පංච නීවරණ දුරු කරගෙන හිතේ මානසික තැම්පත් බව ඇති කරගත්තනම් ඒ තැනැත්තා මේ මුළු ලෝකයේම කාම ලෝකයේම සැප විඳින කෙනෙකුට වඩා ඉහළ සැපයක් විඳින කෙනෙක් කියලා. කාම ලෝකය කියන්නේ මනස් ලෝකේ, දිවි ලෝකේ දෙකේම විඳින සියලු සැපයටත් වඩා ලොකු සැපයක් ඒ තැනැත්තා විඳිනවා. එක මොහොතක් හරි හිත තැම්පත්ව සමාධිමත් වෙන අවස්ථාව. අන්න ඒ සුවේ විඳින දන්නේ නැති නිසායි වෙන දින බොහෝ දෙනෙක් බාහිර බඩු භාණ්ඩ වලින් සතුට ලබන උත්සාහ කරන බොහෝ දුර ගමන් යන්නේ. බොහෝ කාලය ධනය ශ්‍රමය කැප කරලා හරි වෙහෙසක් ලබාගෙන වෙලා ඉතාම සුළු සුවයක් ඉඳගෙන එන්නේ. මේ අඩුවම ලැබුණාම සමහරයන් වාදුර යන්නේ සතුට විඳින කියලා. ඉතින් ඥාතියන් බලනවා වගේ නම් ගියාට කමන්නේ නැහැ ඉතින්. යුතුකම් කරන්න මගුල් ගෙදරකට දාන ගෙදරකට නම් ගියාට කම නැහැ දුර. නමුත් සතුරු විඳින කියලා නම් වෙනතන දුර යන්නේ තේරුමක් නැහැ. සතුරු විඳින නම් හොඳම ක්‍රමය තමයි තමන්ගේ නිවස ඉඳගෙන බණක් භාවනා කරන් ඉන්නේ. ඉතින් බුදුහාඳුර ඉතින් අපිට මේ ලස්සන නිවෙන සැනසෙන මගක් අපට මේ දේශනා කළා මානසික සුවය වැඩි වෙන්න. ඉතින් නීවරණ දුරු කිරීමත් එක්කම ඊළඟට තමන්ට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය හැම මොහොතෙම හටගෙන නිරුදන ආකාරයක් දැන් පේන ගන්න. රූපේ හට ගන්න විදිය, රූපේ නිරුද්ධ වෙන විදිය, වේදනා සංඥා සංකාර විඥාන මේ හැම දෙයක්ම වෙන වෙනමත් හට ගන්න විදිය බලනවා. මේ පහ එකටම හටගෙන එකටම නිරුදන ආකාරයක් මේ දැනත්තා බලන්න. දැන් රූපයක් ඕන නම් මේ රූපය හටගෙන මෙතනම නිරුදුනා කියලා බලන්නත් පුළුවන්. හැබැයි එහෙම බැලුවට පින්නතුනි ඇත්තටම සිද්ධ වෙන්නේ මොකද්ද? මේ වේදනා සංඥා සංඛාරත් එක්ක මේ පහමයි හැම විටම හටගන්නේ. හැම විටම මේ පහ හටගෙන එතනම නිරුද්ධ වෙනවා. මෙන්න මේකත් මේ දැනත්තා දකිනවා. ඊළඟට ඇස කියන ආයතනය දකිනවා, රූපය කියන ආයතනය දකිනවා. මේ දෙක නිසා ආසාවක් ඇති වෙනවා නම් ඒකත් දකිනවා. මේ ආසාවේ නිරුද්ධ වීමක් දකිනවා නම් ඒකත් දකිනවා. කන ආදී මේ ආයතන ගැනත් බලලා මේ ආයතන හට ගැනීම නිරෝධය, එහි ඇල්ම නිරෝධය, මේ සියල්ලක් මෙතන නැත්තා බලනවා. මේකට කියන්නේ ආයතන කුසලතාවය කියලා. The skillfulness in senses. මේක තමයි බුදුදහමේ හිටි දක්වන ඉහළම කුසලතාවය කියලා කියන්නේ. හැම වෙලාවෙම ඇස් කන් ආසාදී ආයතන පෙරපසු නොවී හටගෙන මේ රූප ආදියත් එක්ක එක මොහොතක එක ආයතනයක් විතරයි ක්‍රියාත්මක වෙන්නේ. කියන්නේ ආයතනයේ අරමුණයි විතරයි ඇසෙන් රූප දකිනකොට ඒක තමයි සම්පූර්ණ ලෝකය. කනෙන් ශබ්ද අහනකොට ඒකයි. නමුත් මේක වේගවත් නිසා අපට ඔක්කොම එකට තියෙනවා වගේ හිතෙන්නේ. දැන් ලයිට් එකක් වේගෙන් නිවිමෙන්පත් වෙනකොට ප්‍රතිගටම් පත් වෙලාගෙන තියෙන්නේ. මේ ආයතනත් එමෙ හැම වෙලාවෙම එක එක ආයතන ක්‍රියාත්මක වෙනවා. එතකොට කුමන ආයතනයේ ක්‍රියාත්මක වුණත් ස්කන්ධ පංචකයක් හටගත්තේ ඒක හටගෙන එතරම් නිරුද්ධ වෙනවා. ඒකත් මේ තැනැත්තා දකිනවා. මෙහෙම දකින දකින ඊළඟට ඒ තැනැත්තා ඒ වගේ සමුදේවය බලනවා. ඊළඟට බොජ්ජංග ධර්ම මෙනෙහි කරනවා. දැන් මොහු ටිකෙන් ටික තවත් ඉදිරියට යනවා. දැන් කුසල අරමුණු මෙනෙහි කරනවා. සති, ධම්ම විජය, පිරිය, පීති, පස්සද්දී, සමාධි, උපේක්ෂා කියන මෙන්න මේ බොජ්ජංග ධර්ම දැන් තමන්ගේ හිතේ මේ බොජ්ජංග ධර්ම තියෙනවා නම් තියෙනවා කියන එකක් දන්නවා. නැත්නම් නෑ කියලාත් දන්නවා. නැති එක උපදවා ගන්න විදියක් දන්නවා. උපදවාගත්තු දේ දිගට දිනු කරන ක්‍රමයක් ඔහු දන්නවා. සිහියෙන් ඉන්නකොට ධම්ම විජය සම්බොජ්ජංගේ වැඩි වෙනවා. වීරිය වැඩි වෙනවා. ඊට පස්සේ ප්‍රීතිය වැඩි වෙනවා. පස්සද්ධිය, හිතචෛසික වල ප්‍රසන්න බව, සැහැළු බව ඇති වෙනවා. සමාධිය ඇති වෙනවා, උපේක්ෂා ඇති වෙනවා. මේවට කියන්නේ බෝධිආංග කියලා. තෙන්නතෙනි ඊළඟ කාරණේ තමයි දැන් මොහු මේ ගමන ආරම්භ කරේ චතුරාර්ය සත්‍ය ගැන ආරස්ඨංග මාර්ගයේ සම්මා දිට්ඨියෙන් පටන් ගත්තේ මේක නා. සුතමේ ඥාණයෙන් පටන් ගත්තේ, සත්‍ය ඥාණයෙන් පටන් ගත්තේ. සත්‍ය ඥාණයෙන් පටන් ගත්තු මේ තැනැත්තා දැන් කෘත්‍ය ඥාණය ඔස්සේ කෘත්‍ය ඥාණය කරා ළඟා වෙමින් ඉන්න. ඒ කියන්නේ කල්ල යොරුණාට පස්සේ දැනගන්න මට්ටමටම යනවා. අවසානයේ දක්වනවා මෙයා දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන චතුරාර්ය සත්‍ය. හරියට අපි කලින් මැප් එකක් හරි ඇඩ්‍රස් එකක් හරි ලියාගෙන පාර හොයාගෙන ගිහිල්ලා ගියාට පස්සේ අර විස්තරේ දකින්න වගේ ඔන්න කලින් අහලා දැනගත්තේ කොන දුක පේන හොඳටම දැන්. කලින් ඥානතෝ කියන එක දැන් පස්සතෝ දැන් හොඳට දකිනවා. මෙන්න දුක කියන්නේ මේක ස්කන්ධ පංචකය හට ගැනීම. මේකට ආසා කිරීම තමයි සමුදය. මේකට ආසා නොකිරීම තමයි මේකෙන් නිදහස් වීම. මේකට මාර්ගය ආරසිංහ මාර්ගය කියන එක දැන් මෙහි මාර්ගත් එක්කම වැඩිලිය තැනැත්තාට. මේ චතුරාර්ය සත්‍ය දකිනවා. බොහොම දුර ගමනක් ආපු කෙනා අර මැප් එක අරගෙන ඇවිල්ලා ඒ මැප් එකේ කියපු විස්තර වලට ඒ ඩෙස්ටිනේෂන් එකට මෙතනත්තා දැන් ළඟා වෙලා. ඔහුට පේන්නේ මේ චතුරාර්ය සත්‍යමයි හැම පැත්තෙම. අනිත් පැත්තෙන් ඒ තැනැත්තා සබ්බේ සංඛාර අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා කියපු විදිහට සියලු සංස්කාර අනිත්‍ය වශයෙන් බලනවා. දුක් වශයෙන් බලනවා. අනාත්ම වශයෙන් බලනවා. හැම වෙලාවෙම මේ තැනැත්තාට මේ තුන බලන්න විතරයි තියෙන්නේ. කිසිම කෙනෙක් එකට ෆයිට් එකක් නැහැ. සටනක් නැහැ ඔහුට. ඔහු මේ වෙන දේ වෙන විදියට යථාර්ථානුකූලව බලලා බැලීම සමගම ඒතනත් උපේක්ෂාවටපත් වෙනවා. මේක තමයි ඉහිරම උපේක්ෂාව විදියට සලකන්නේ සංඛාර උපේක්ෂා ඥාන විදියට. සංස්කාරයන්ගේ සමුදේවය දැකීමෙන් ඇති වෙන උපේක්ෂාව. පින්නතුනි මෙන්න මේ කරා යන ගමනේදී අපට විශේෂයෙන්ම අවශ්‍ය වෙනවා එක පැත්තකින් දාන ආදී පින් දහම් කරගනිමින් වැඩිහිටියන්ට අම්මල තාත්තලට සලකලා ඒ පින අපි උකහා ගන්නට ඕන. අනිත් අතින් පූජනීය උතුමන්ට සලකලා ඒ පින අපි ඒකරාශී කරගන්නට ඕන. මොකද මේ පින් පින්නතුනි අපට ditth ධම්ම වේදෙනි වශයෙන් නිරෝගී බව ලබන්න, දිගාසිරි ලබන්න අපට කල්යාණ මිත්‍රයන් මුණ ගැන හේතු වෙනවා. අපි කරන වැඩ පහසුවෙන් කරගන්න හේතු වෙනවා. විශේෂයෙන් මංගල සූත්‍රයේ තියෙන මංගල කරුණ හැකිතා කරන්න. දානංච, ධම්මචර්යාච, ඥාතකානංච සංඝෝ, කාලේන ධම්ම සාකච්ඡා, කාලේන ධම්ම සවනං, පුතදාරස සංඝෝ, කතඤ්ඤුතා, මාතාපිතෝ උපට්ඨානං. මේව පින්නතුනි මේ මංගල කරුණ හැකිතා දවසට වැඩිපුර ගණන් කරගන්න. මේකෙන් තමයි අපේ ලෞකික කුසලයේ ශක්තිමත් වෙන්නේ. මේකෙන් තමයි අර වටේ තියෙන බෙනිෆිට්ස් ටික හරියට හැදෙන්නේ. ඒකින්න ගමන් අනිත් පැත්තෙන් කරණීමේත සූත්‍රයේ තියෙන ගුණ දහම් ටික වැඩෙන්නට ඕන. සක්කෝ බුජෝච සෝජෝච සෝචෝච සම්මුදවනතිමානි සන්තුස්ස කෝච සුබරෝච. මේ කරුණ 14ක් සඳහන් වෙනවා පින්නතුනි. අන්නේ කරුණ වලින් නිතරම තමයි ශක්තිමත් වෙන්නේ. ඒ කරුණ 14ක් තිබුණට ඒ කරුණ 14ම නැවත කාරණා තුනකට ගොනු කරන්න පුළුවන්. ඒ තමයි අවංක බව, සුවජ බව සහ නිපක හේවත් ප්‍රඥාවන්ත කියන මේ කරුණ තුන. මේ කරුණ තුල හැකිතාක් අපේ ජීවිතයට ස්ථාවර වෙන්නට ඕන, අපේ ජීවිතයේ සාර්ථකත්වය කරා යන්නට. පින්නතුනි මේ ධම්මගේ ප්‍රතිඵල විදියට අපිට පින්නතුනි අපේ ජීවිතයේහි ඉතාම සස්ත්‍රීක සමයක් අපට ලැබෙනවා. ඒ තමයි බුදු දම සංඝ කියන මේ තෙරුවනේහි රැකවරණය තමන්ට ආශිර්වාදය සිහිපත් වීම නිතරම තමන් සිද්ධ වෙනවා. බුදුහාඳුරන්ගේ බුදුගුණ, ධර්මය, ආර්ය මහා සංඝ රත්නය මේ තුන තමන්ගේ ජීවිතයේ වටිනාම රත්නයන් තුන බවට පත් වෙනවා. ත්‍රිවිධ රත්නය කියන්නේ ඒකයි. ඒ තුන තමයි අපට වැඩිපුරම හිතෙන්නේ දවසට. ඒ තුන තමයි අපේ ලෝකේ වීරියම් බවට පත් වෙන්නේ. ඒ තුන තමයි අපේ ජීවිතේ වැඩිපුරම සතුට ගෙන දෙන කාරණා බවට පත් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි පින්වතුනි අපේ කෘතවේදීත්වයේ කියන ගිහිරටම දින වෙනවා. මේ සතුට ලැබෙනකොට ධර්මයෙන් ලැබෙන ආධ්‍යාත්මික සුවේ ditth dama වේදනිය වශයෙන් අපට ලැබෙනකොට තමයි ලොකු කෘතඥතාවයක් ඇති වෙන බුදුහාඳුරු ගැන. බුදුහාඳුරු මෙච්චර කාලයක් as is මස්ලිය දන් දීලා අපි වෙනුවෙන් නේද මේ කැපවීම කළේ? මේ මානසික සුවේ වෙනුවෙන් නේද උන්වහන්සේ එච්චර කැපවීමක් කළේ කියලා බුදුහාඳුරු ගැන ලොකු ගෞරවයක් කෘතඥතාවයක් හටගන්නවා. ඒ විතරක් නෙමෙයි ස්වාමින් වහන්සේලා මේ දහම රැකගෙන එන්නට වැඩි දෙයක් තමයි ශික්ෂාපදවත් කිසිඳු ශික්ෂාපදයක් වෙනස් නොකර මේ වසර දහස් ගාණක් උන්වහන්සේ කොච්චර කැපවීමෙන් ආවංක භාවයකින් රැකගෙන ආවද කියන එක. ස්වාමින් වහන්සේට ඇතැම්මිට තිබුණ මේ ශික්ෂාපද අයින් කරන්න. තිබ්බොත් මේ මිනිස්සු දොස් කියන්නේ නේ මේවා ශික්ෂාපද කඩනවා කියලා. නමුත් ශික්ෂාපද කඩ වෙච්ච හාමුදුරු කෙනෙක්වත් පිනතුණි ඒ ශික්ෂාපද විනය පිටකෙන් අයින් කරේ නැහැ, ත්‍රිපිටකයෙන් අයින් කරේ නැහැ. පුද්ගලිකව තමන් යටින් වැරදි වුණත්, තමන් පුද්ගලිකව දෝෂාරෝපණ ලක් වුණත් පොදු වේමයකින් අයින් කරේ නැහැ. ඒ දුස්සීලව හිටිය සමහර අයත් මේ ශික්ෂාපදේ කටපාඩම් කරන් අරන් ඇවිල්ලා අනාගතේ හරි මේ අය මේ ශික්ෂාපද අනුවම ඉන්න ඕන කියලා ඒ පදනමේ හිටියා. අන්නේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පනෝපු ශික්ෂාපද එහෙමම ඒ විදිහටම අදත් අපට උරුම වුණේ සහ අදත් ස්වාමින් වහන්සේලා ඒ විදිහටම උපරිම ලෙස රකින්නට උත්සාහ කරන්නේ. ඉතින් මේ ත්‍රිපිටකයේ වර්තමානයේ අපට දායාද කිරීම ගැන ලොකු කෘතඥතාවයක් හටගන්නවා. ඒ කෘතඥතාවය කියන්නේ උන්වහන්සේලාට ගරු කිරීම විතරක් නෙවෙයි. උන්වහන්සේලාට කරන උපරිම කෘතඥතාවය තමයි මේ දහම උපරිම ලෙස අපි ඉගෙනගෙන උපරිම ලෙස අපේ ජීවිතයට පාවිච්චි කළා. අපි වඩලා අපි එකෙන් ප්‍රතිඵල ගන්න ගමන් අනාගත පරපුර වෙනුවෙන් මේ දහම ඉතුරු කරන්න ඕන කියන හැඟීමක් අපේ හිතේ ඇති වෙන්නට ඕන. මේක තමයි පිනොතුණි සැබෑ ලෙසම අපි දහමට කරන ගරුත්වය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තුනේ ඒකයි. මේ ඊටාම අමාරුවෙන් අවබෝධ කරගත්තු දහම අපේ ජීවිත තුළින් ක්‍රියාත්මක කරන දකින්නයි බුදුරජාණන් වහන්සේගේ රහතන් වහන්සේලාගේ යතිත සංඝයාගේ පැතුම ප්‍රාර්ථනා බවට පත් වුණේ. ඉතින් පින්වත්නි මෙන්න මේ සතර සතිපට්ඨානය යම් කෙනෙකුගේ ජීවිතය අඛණ්ඩව වඩනවා නම් එතනත්තාට උදෑසන අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රී නිින්දට යන මොහොත දක්වාම එතනත්තාගේ ජීවිතේ පාළුවක් දැනෙන්නේ නැහැ. එතනත්තාට කරන්න දෙයක් තියෙන හැම වෙලාවෙම ජීවිතේ කම්මැලිකමක් නැහැ. දැන් අපට ඇතැමිට වයසට ගිහිල්ලා එක්තැනකට හරි කම්මැලි ජීවිත සමහර අයට ඒ ධර්මේ නැති යට පිනතුනේ. සැබෑරෙසම විවේකයක් ලැබෙන්න ඒකට ධර්මයේ ප්‍රැක්ටිස් කරන වෙලාව තමයි වැඩි වෙන්නේ. ධර්මයත් එක්ක ඉන්නවා කියන්නේ තමන් උපරිම ලෙස මානසික සුවයෙන් ඉන්න අවස්ථාව. උපරිම ලෙස බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් ස්මර්ශ කරන අවස්ථාව. උපරිම ලෙස රහතන් වහන්සේගේ අධ්‍යක්ීමට සමීප වෙන අවස්ථාව. අන්න ඒ සුවය ලබනවත් එක්කම පිනතුනේ අපට මිනිස්යන් වශයෙන් එන ලෙඩවීම මහලුවීම ප්‍රිය විප්‍රයෝග ආදී දුක් අපට බාහිරින් එන දුක් ටිකෙන් අපට නිදහස් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි තමන්ගේ ශරීරය නිසාවත් තමන්ට ඇතිවන කායික මානසික වේදනා තමන්ට නොදෙන මට්ටමෙන් තමන්ට ඒ දුක් ටිකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඉතින් ඒ දුකෙන් නිදහස් වීම මරණයෙන් පස්සේ ලැබෙන දෙයක් නෙවෙයි පින්නතුනි. මේ ජීවිත කාලයෙම සාන්දෘෂ්ටික වශයෙන් අකාලික වශයෙන් ලබා ගන්න පුළුවන් දහමක් තමයි බුදුහාමුදුරෝ මේ අපට දේශනා කළේ. ඉතින් පින්නතුනි අපි මේ හැන්ඩවුට් එක අවසානයේ සතර සතිපට්ඨාන අවසානයේ දේශනා සඳහන් කළ තියෙන්නේ විශේෂයෙන්ම සමති දේශනා භාවනා වැඩිමේ ප්‍රතිඵලයක් විදියට එහෙමත් නැත්නම් සතිපට්ඨාන වැඩිමේ ප්‍රතිඵලයක් විදියට ලැබෙන ආනිසංස දෙයක් වෙන සූත්‍ර කීපයක් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයත් ඒ වගේම බාහ්‍ය සූත්‍රයත් කිංසෝකම සූත්‍රයත් කියන මේ සූත්‍ර තුන අපි දැක්වෙනවා. ඊට මාර්ගයේ විවර කරගන්න ප්‍රධාන සූත්‍රයක් විදිහට සත්තට්ඨාන සූත්‍රය දැක්වෙනවා. 16 වෙනි පිටුවේ ස්ථාන හතක් ගැන නිතර සිහි පිටුවා ගන්න බුදුහාමර අපට අනුශාසනා කළා. ඒ තමයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහේ ඒ ස්කන්ධ ගැන දැනගන්න ඕන. ඒ වගේ සමුදය, වය, අස්සාද ආදීනව නිස්සරණ විදියට ක්‍රම හතකට බලන්නට අපට දේශනා කළා. ඉදසුනක් වශයෙන් දැන් රූපය ගැන බලන්න නම් රූපය බලන්න, රූපය හට ගැනීම බලන්න, රූපේ නිරෝධය බලන්න, රූපේ නිරෝධ කරන මාවත බලන්න, රූපේ ආස්වාදය ආදීනවේ නිස්සරණය බලන්න කියලා. වේදනා සංඥා සංඛාර අනිත්‍ය ස්කන්ධ පහ ගැනත් එහෙමයි මේ හත් ආකාරයට බලනවා. පින්නතුනි මේව වෙන වෙනම මුලදී බලනවා. දැන් සතර සතිපට්ඨාණයෙන් කරන්නේ වෙන වෙනම බලන්න උගන්නන එක. එතකොට ඒව වෙන වෙනම බලලා අපි පුරුදු වෙන එක හරියට තේ එකක් හදන්න දාන ඒවා බලන වගේ තමයි. එතකොට අපි තේ එක හදන්න විදිය දන්නවනම් අපි තේ එකක් බොනකොටම දන්නවා තේ එකේ අඩු වැඩි මොනවද කියලා. කවදාවත් අපි තේ එකක් හදන විදියක් දැකලා නැත්නම් අපිට කියන්න බෑ අපි ඒකට දාන්නේ මොනවද කියලා දන්නේ නැත්නම් අපිට තේ කාට වැඩි සීනි අඩුයි රසණි අඩුයි කියලා අපිට මොනවකත් කියන්න පුළුවන් කමන්නේ. දැන් අපට ඒක පුළුවන්කම තියෙන අපි ඒකට දාන જાති දන්න නිසා. අන්නේ වගේම තමයි මේ රූප වේදනා ආදී ගැන මේ වෙන වෙනම අපි බලන්නේ අර එකපාරම රූපයක් දැක්ක ගමන් බලන්න බැරි නිසා. කෙනෙක් දැක්ක ගමන් හිතන්නේ මේ අහවලා ඉන්නවා කියලා. අන්න එහෙම ඉන්නවයි කියලා තිමිච්ච විපල්ලාසය දුරු කරන්න සතර සතිපට්ඨානේ වැඩුවර පස්සේ අපි මේ කැලිට එක ඕනම තැනකින් අපිට බලන්න පුළුවන්. එකටම බලන්නත් පුළුවන් වෙන වෙනම බලන්න පුළුවන්. කේසාලෝම ආදි වශයෙන් කයන පස්සනයම් බලන්නත් පුළුවන්. ධාතු මනසිකාරය විදිහට කයන පස්සනයම් බලන්නත් පුළුවන්. මෙයා දුකෙන් ඉන්න වෙලාවට දැන් දුක වේදනාවක් ඉදමින් ඉන්න පුදුලෙක් කියලා දකින වේදනා පස්සනයම් බලනවා. දැන් මෙයා සරාගම්වා චිත්තෙන් දැන් රාගී සිතකින් ඉන්න නැත්නම් වේද රාගමා සිතකින් ඉන්නකොට ඒකත් දන්නවා. ඊට පස්සේ කාමච්ඡන්ද ස්කන්ධ මෙ ආදි වශයෙන් ක්‍රියාත්මකනකොට ඒවත් දකිනවා. තමන් ගැනත් දකිනවා. තමන්ගේ අත්දැකීම අනිත් කෙනාට ඇප්ලයි කළත් බලනවා. බලනවත් එක්කම ඒක නිකම් ඇති දෙයක් විදිහට නෙමෙයි බලන්නේ. ඒ හැම දෙයක්ම පෙරපස නොවි හටගෙන වැයවන සමුදේ ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියන එක බලනවා. බාහිර රූපය තුලත් ඒක ඇති වෙන නැතිවම දකිනවා. තමන් ඒක නා බලනකොට තමන්ට එයා ලෝකයක් වෙච්ච එක ඒකත් දකිනවා මේ. එතන මේ ආකාර දෙකක් තියෙනවා. පුද්ගලයෙක් තමන් ලෝකයක් කරගෙන විදියක් තියෙනවා. තමන් එයා දිහා බලනකොට තමනුත් ලෝකයක් එයා නිසා නිර්මාණය කරන ආකාරය මේ දෙකම අවබෝධ කරගන්න. මේ දෙකෙම නිදහස් වෙනවා. ඇත්තටම ලෝකයක් කියලා එකක් තියෙන්නේ තමන් මේ ආයතන වලින් ලෝකේ ස්පර්ශ කරන අවස්ථාව. එහෙම නැත්නම් ලෝකයක් කියලා එකක් නැහැ. සම්මුති විදිහට ලෝකයක් තියෙනවා. අපි මේ ගියත් හිටියත් ලෝකයක් තියෙනවා. නමුත් පරමාර්ථ විදිහට ගත්තොත් ලෝකයක් තියෙනම කොහමද අපි ඒ දේ ගැන අපේ කිසියම් ආයතනයකින් අත්දැකීමක් ලබන වෙලාව. අපේ ජීවිතය කියන්නේ මොකද්ද? අපි යමක් ගැන යමක් හිතනවා නම් අන්නේ හිතන දේ තමයි අපේ ලෝකය. දරුවා ගැන හිතනවා නම් ඒ වෙලේ සම්පූර්ණ ලෝකයේ යා. වාහනය ගැන හිතනවා නම් අපේ සම්පූර්ණ ලෝකයේ වාහනය. ගෙදර ගැන හිතනවා නම් ගෙදරයි ලෝකය. ඇඳුම ගැන හිතනවා නම් ඇඳුමයි ලෝකය. යමක් ගැන හිතනවා නම් ඒ හිතන මොහොත ඒ දේ තමයි අපේ ජීවිතය කියන්නේ. ඒකත් පෙර පසු නොවී ඒ මොහොතේ හටගන්න නිරුද්ධ වෙන දෙයක්. එකක් හටගන්නකොට අනිත් දේවල් නිරුද්ධ වෙලා ඔක්කොම තියෙනවා. ඔබ දරුවා ගැන හිතන වෙලාවේදී ඔබට ගෙදරක්වත් උපාධි සහතිකයක්වත් වාහනයක්වත් මුකුත් නැහැ. පරමාර්ථ සත්‍ය විදිහට ගත්තොත් සම්මුති සත්‍ය විදිහට නම් ඔක්කොම ඉන්නවා. මේ ආත්මය වනේ ගිය ආත්මයවත් එක්කම ඔක්කොම තියෙනවා. නමුත් වෙනතනේ පරමාර්ථ විදිහට ගත්තොත් එක සිතුවිල්ලක් විතරයි ජීවිතය කියලා කියන්නේ. ඒ සිතුවිල්ලක් නිත්‍ය දෙයක් නෙවෙයි. ඒකත් ස්කන්ධ පංචකයක්. ඒකත් පෙරපස නොවී හේතුඵල ධම මත හටගත්තු දෙයක්. ඒකත් එතනම නිරුද්ධ වෙනවා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මෙන්න මේක අපි දැක්කොත් පින්නතුනේ මේ අවබෝධය තමයි බුදුහාඳුරෝ බාහ්‍ය දාරු කීරිට කිව්වේ. ඒවන් හිතේ බාහ්‍ය සිකිතම්බං දිට්ඨේ දිට්ඨමත්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති මුතේ මුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති. බාහ්‍ය මෙන්න මෙම හික්මෙන්න. කොහොමද? යමක් දැක්කනම් දැක්ක විතරයි. ඒ කියන්නේ දකින මොහොතම නිරුද්ධ වෙනවා. සුතේ සුතමත්තං යමක් ඇහුවනම් ඇහුම් මොහොතම නිරුද්ධ වෙනවා. මුතේ මුතමත්තං නාසයේ දිව ශරීරයේ මේ වගේ අත්දැකීමක් ගත්තනම් ඒකත් එතනම නිරුද්ධ වෙනවා. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං හිතර සිතුවිල්ලක් ගත්තනම් ඒකත් එතනම නිරුද්ධ වෙනවා කියන එක දකින්න. පින්නතුනි මෙන්න මේ අවබෝධය දිනු කරගත්තු පමණට අපට ටිකෙන් ටික සක්කාය දිට්ඨිය ආදී කෙලෙස් වලින් මිදෙනටත් දුකෙන් නිදහස් වෙනටත් අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ උතුම් සම්බුද්ධ ශාසනයක් ලද දුර්ලභ අවස්ථාවෙහි අපි මේ සියලුම දේවල් පින්නතුනි එක මොහොතේ ලබාගත්තු වෙලාව. මේක හරියට ලෝකේ ලොතරැයියක් ඇදෙනවටත් වඩා ඉතාම දුර්ලභ අවස්ථාවක්, ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් මේ ලබාගත්තේ. ඒ නිසා මේ ලබාගත්තු ජීවිතේ එක තත්පරයක්වත් පිනොතින අපතේ යවන්න එපා. හැම මොහොතකම මේ ධර්ම කරුණු හිතන්න. හැම මොහොතකම මේ ධර්ම කරුණු හිතලා සතුට වෙන්න. හැම මොහොතෙම තමන්ගේ ජීවිතය කොච්චර පින්වන්ත ජීවිතයක්ද කියලා හිතන්න. කෙනෙකුට හිතා ගන්නවත් බැරි පින්වන්ත දේවල් රාශියක් එක මොහොතක ලබාගත් අවස්ථায় ඔබ මේ ඉන්නේ. ඒ නිසා ඔබ ගැන ඉතාම සතුටටපත් වන ඔබට ජීවිතේ කොයිතරම් කරදර කම්කටොළු තිබුණත්, කොයිතරම් අඩුපාඩු තිබුණත්, කොයිතරම් ප්‍රශ්න තිබුණත් ඔබ මේ ලෝකේ වටිනාම දේවල් ලැබුවා. සුගතියක් ලැබුවා, සද්ධර්මයක් ලැබුවා. ඒ දෙකේ පින්නතුණින් බරහුවාක් වැඩි. අනිත් සියලුම දේවල්ට වඩා ඔබ ලබාගත් සුගතිය, ඔබ ලබාගත් ශ්‍රී සද්ධර්මයේ, ඒ කියන්නේ ශ්‍රී සම්පත්තිය, මේකේ බර, මේකේ වටිනාකම අනිත් සියල්ලටම වඩා වැඩි පින්නතුණි. ඒ නිසා මේ ගැන හිතලා අපට උදේ හවස සතුට වෙන්න පුළුවන්. දිනපතාම උපන් දිනයක් වගේ අපේ ජීවිතය සමරන්න පුළුවන්. සතුටෙන් අපට ගත කරන්න පුළුවන්. ඒ නිසා ඒ උතුම් බුද්ධ රත්නය, ධර්මයේ සංඝ රත්නය අපට ලැබිච්ච මේ වාසනාවන්ත උපතක් ලැබිච්ච මේ අවස්ථාවේ උපරිම ලෙස අපේ ජීවිතයෙන් එකාතකයෙන් සුගතිගාමි මාර්ගය කම්මස්සකතා සම්මාදිට්ඨිය තුල ඉඳගෙන උපරිම ලෙස සුගතිගාමි වෙන්නට සුදුසුකම් ටික හදාගනිමු. අනිත් පැත්තෙන් ආරෂ්ඨංග මාර්ග ඔස්සේ ගමන් කරමින් පරිසම්බාධි පිළිඳ අවබෝධයෙන් ස්කන්ධ ධාතු ආයතන ආදී මෙනෙහි කරන්න පුළුවන් විදියට නිතරම සතර සතිපට්ඨානය තුල අපි ජීවත් වන්නට උත්සාහ ගනිමු. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සකේ ගෝචරේ පෙත්තිකේ විසේ චරත කියලා. තමන්ගේ පියාගේ ගුදුරු බිමේ වාසය කරන්න. තමන්ගේ පියාගෙන් ලැබිච්ච උරුමය, පියාගෙන් ලැබිච්ච ඉඩමේ වාසය කරන්න. මොකද පියාගෙන් ලැබිච්ච ඉඩම? අපේ පියා තමයි බුදුහාමුදුරුවෝ. ඒ බුදුහාඳුරන්ගෙන් ලැබිච්ච කුඹුර ඉඩම තමයි සස්රික භූමිය තමයි සුරක්ෂිත ස්ථානය තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. යම් කෙනෙක් සතර සතිපට්ඨානය තුල ඉන්නව නම් ඒ ඉන්න කෙනාව මායයට දකින්න බෑ. යම් සෙලාවක අපි සතර සතිපට්ඨානෙ නික්මුණා නම් ඒ නික්මිච්ච වෙලාවේදී අපි මායයේ වසඟේ ඉන්නේ. ඒ නිසා බුදුහාඳුරන්ගේ සේවන තියෙන මේ සතර සතිපට්ඨානය තුල කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතරේ සිත පීටුවා ගනිමින් සමුදේවය බලමින් සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනාව තුළ ඉන්න කාලය ටිකෙන් ටික වැඩි කරගන්න. තබන පියවරක් පාසා ගන්න හුස්ම රැල්ලක් පාසා උපරිම ලෙස සිහියෙන් නුවණින් කාලය ගත කරන්නට අපි උත්සාහ ගනිමු. එක මොහොතක්වත් සතියෙන් Taman හිත මුලා නොවන විදියට වෙන් නොවන විදියට අපි උපරිම ලෙස සතිමත් බව කල්යාණ මිත්‍රයෙක් වගේ අපේ ජීවිතයට එකතු කරගනිමු. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස්කරගත් මියුතුම් පුණ්‍ය ධර්මයන් ආනිසංසයෙන් අප නමින් මියගිය ඥාතිහුද පින් අනුමෝදන් වීමට බලාපොරොත්තු වෙන සිටිත්නම් ඒ හැමදෙනාම මේ පිණින් සුවපත් වෙත්වා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. ලොවැස් සියලු පින් කැමැති සත්‍යෝද විශේෂයෙන් සම්මදෘෂ්ටික දෙවියන් ඇතුළු දේවගණ සමූහයා පින් අනුමෝදන් වීමට බලාපොරොත්තු වන තැනක සිටිනවා නම් ඒ දෙවියනොත් මේ පින් අනුමෝදන්ව දෙවිසුරු වර්ධනය කරගන්නා ගමන් සම්බුද්ධ ශාසනයත් ලෝකයත් බොහෝ කාලයක් වඳින් රැක දෙපාගෙන පැතුමෙන් අපි දෙවිනටත් පුණ්‍ය අනුමෝදනා කරමු ගාථාව කියලා. ආකාසට්ඨාච බොම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්ව සිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාච බොම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ඨා ච බොම්මට්ඨා දේවානාගා මහින්දික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. උදෑසන පටන් මේ මොහොත දක්වා රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන්හි ආශිර්වාදයෙන් ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන විහාරවාසී ස්වාමීන් වහන්සේලාටත් පින්තුණ්ඩ මේ පින්කම් කරගන්නට උදව් උපකාර කළ දානමාන ආදී සංග්‍රහ කළ හැම දෙනාටම පින්වත් ඔබ හැම දෙනාටම මේ උතුම් පින්කම ආනිසංසයෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය කියලා ජීවනයේ සැරසේවා සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැරසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයම් පන්තාච නින්භයා සෝකම් පන්තාච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා. සොනින් තැවෙන සත් සොම්නස් වෙත්වා. නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.